ගරු කටයුතු අපේ නායක හඳුරංගෙන් අවසරයි. ඒ වගේම අපේ මෙහෙණින් වහන්සේගෙන් අවසරයි. ධර්ම දේශනාව පටන් ගන්නට කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න තියෙනවා. ඔබ දන්නවා ඇතිනේ මේ ධර්මයයි ඔබයි කියලා ඔබ CD අහන්න ඇති, ධර්මයේ ශ්‍රවණය කරන්නට ඇති. ඒ සද්ධර්ම ශ්‍රවණය තුළ මේ කටහඬත් එක්ක ඔබට ඔබ හිතනවා ඇති අවුරුදු 65 විතර කෙනෙක් තමයි මෙච්චර කල් මේ බණ කිව්වේ කියලා. නමුත් දැන් ඔබට පේනවා සිංහදෙන මේ තරුණිය නිවන් දකින්න කාලේ, ඒකයි මම කිව්වේ නිවන් දකින්න කැමැත්ත තියෙන තරුණයන්ට ඇවිල්ලා ඉස්සරහින් ඉඳ ගන්න කියලා. මේ දේශනාව අවසන් වෙනකොට ඔය තරුණිය කියනවා මට පැවිදි වෙන්න ඕනේ කියලා. මට කාලයක් ගියා පින්වතුනි සතාගතයන් වහන්සේගේ ආවට්ටණී මායාව ඉගෙන ගන්න. දැන් නම් ඒක ඉගෙනගෙන තියෙනවා. එවන්න නම් එපා ඔබගේ පුතා මාගාවට. ආපහු යන්නේ ආවොත් එහෙම. කොහොමද පින්වතුනි ඉල්ලීම තමයි. ඉතින් මේ මා බොව දන්නේ නැති කමම මට ලොකු රුකුලක් පින්වතුනි මගේ ගමන යන්න. ඒක නිසා මගේ ඡායා රූප ගන්න එකෙන් වැළකීලා හිටියොත් බොහෝම වටිනවා. මොන ඔබට අර පුරුද්දක් තියෙනවනේ දැන් ජීවිතේ හදාගත්ත කොහේ ගියත් කැමරාවක් අතෝගෙන ඉඳලා ෆොටෝ එකක් ගන්න. ඉතින් මේ ලෝකවාසී සත්‍යංග ෆොටෝ ගන්න මාව ගන්න නැතුන්. එතකොට කවුරුත් මාව දන්නේ නැහැනේ. ඔබට දැන් මම මාව දැක්කවම ඊට පස්සේ මාව අමතක වෙලා යනවා හොම්ම. ඊට පස්සේ මට පාරේ තොටේ වැහැලා මට මගේ පාරේ යන්න පුළුවන්. නැත්තම් ලක්ෂ 30ක් විතර පිරිස මිනිස්සු ඉන්නවා පින්වදෙනි බණහන්. ඔය ඔක්කොටම මගේ මූණ මතක හිටියොත් එහෙම මොකද වෙන්නේ? මම මගේ වැඩක් කරගන්න වෙන්නේ නැහැ කවර කවදාකවත්. ඒක නිසා ඒ ඡායා රූප ගන්න එපා මගේ. ඒක බොහොම කරුණාවෙන් ඉල්ලන. අනිත් එක පින්වදිනේ මම ත්‍රිපිටකයේ කියෙව්වා. කියවලා එකම තැනකවත් හම්බුන්නේ නැහැ පින්වදිනේ මගේ ඡායා රූපයක් ළඟ තියා ගැනීමෙන් නිවන් දකින්න සූත්‍රය. ඒක නිසා ඉතින් ඕක ඇති වැඩක් නෙමෙයි පින්වදිනේ නිවන් දකින්න යනකොට ඔය මේ හුරතන් වෙන වැඩ අල්ලන දාම. මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ප්‍රශ්නේ ඔබට පෙන්නන්න. අපේ ජීවිතවල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔබ දන්නේ නැතුණාට මේ ප්‍රශ්නේ විසඳ ගන්න එපා. ඒක අපි කරගමු කොහොම හරි. නැත්තම් එහෙම මහ විනාශයක් තමයි සිද්ධ වෙන්නේ. මම ඒක හොඳ ආකාරව පෙන්වන්න කියලා දෙන්නම් ඔය සියලු දෙනා. ඉතින් ඒ කාරණාව තමයි මම ඔබෙන් ඉල්ලන් තියෙන. ඒ වගේ පිඟුදින ඔබ ගාව සෙලියුල දුර කතනයක් තියෙනවා නම් කරුණාකරලා ඒක විසන්දි කරගන්න. නැත්තම් දැන් තව ටිකකින් මහා සම්දේට ඔක රින් වෙලා අනිත් අයගේ දහම් සමාධියට බාධා වෙයි. කවුරුරි ඉන්නව නම් පින්වදිනේ තෙලිලු දුරකතනේ ඕෆ් කරන්න විදිය දන්නේ නැති ළඟ ඉන්න කෙනාට කියන්න ඒක ඕෆ් කරලා දෙන්න කියලා. මේ මම ඔච්චර දැන් ඔහොම කිව්වත් අපේ ආන්දරණේ තව විනාඩි 10ක් යනකොට එකක් රින් වෙන පටන් ගන්න. ඉතින් පුළුවන් නම් බලන්න පින්වදිනේ නැවත වාරයක් අනිත් අයට කරදරයක් නොවන පදි සද්ධාන මේ ප්‍රවණේ කරන්න. ඒ වගේම පුංචි දරුවෝ අපේ තියාගෙන ඉන්න දෙමාපියන්ව ඉන්නව නම් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ඉන්න දරුවා අඬනකොටම අරගෙන දුවන්න බලාගෙන. ඒ වගේම සුසු දේවල් නෙමෙයි පින්වතුනි සද්ධර්ම ශ්‍රවණය කරන පින්වත් පිරිසකට බාධාය තියෙනවා කියන එක බොහොම බාධා සහිත වෙනවා ජීවිතයේ ඉදිරි කාලයේදී. ඒ කටයුතු මේ විදිහට කරගමු. එහෙමනම් පින්වතුනි ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝක ධාතුන් විසින් ආ වූ සීලව දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන. ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. සිහිපත් කරගෙන කළගුණ සැලකීමක් වශයෙන් ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න තිංසනි ඇවිදින් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස සිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන. ඒ වගේම පිංගතුනි තම තමන් නමින් ජම්මාන්තර ගතවන්ට ඉදිරිච්ච ඒ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්වත් සිහිපත් කරගන්න. විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්න කාලෙදී ධර්මයට ලැබීම ධර්මකාමීව කටයුතු කරන පිරිසක් ඉන්නවා නම් අන්න ඒ සියලු දෙනාව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ මහ උතුමන් දැකලා හිත පහදවාගෙන යම් කිසි අභවී ස්ථානයක ඉන්නවා නම් එයින් අස මෙදිරස උපිත මුදිත වෙන්න කියලා හිතාගෙන. එවනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීල දෙනාම හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං පින්වත් සියලු දෙනාම මොහොතක් සිහිපත් කරගන්න. අනාදිමත් සංසාරක ඉඳලා එන මේ ගමනේදී රාග ද්වේෂ මෝහයන්ගෙන් මත් වෙලා මමෙක්ව විද්‍යාමාන කරගන්න යන වෙලාවේදී, මම මුදුන්පත් කරගන්න යන වෙලාවේදී ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලාට තමන්ගේ අතින් නිගාවක් වුණා නම්, ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලාට නින්දාවක්, අපහාසයක්, උපහාසයක්, උපවාදයක් කළා නම්, ඒ මහා උත්තමයෝ, ඒ මහා අරිහතුන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා මාහට කමා කර සිටිනසේක්වා කියලා සියලුම දෙනා පින්වතුනි ඒ උත්තමයන් වහන්සේලාව කමා කර සිටින්න. ඒ වගේම අදිස්ථාන කරන්න පින්වතුනි මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනට කලින් ඒ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ උතුම් වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා ස්ථිර අධිස්ථානයකින් යුක්තව සද්ධර්මයේ ශ්‍රවණී කරන්න සූදානම් වෙන්න සියලුම දෙනා. දැන් සීඩී වලින් සද්ධර්මයේ ශ්‍රවණී කරපු බොහෝ පිරිස ඉන්නවා. ඒ අය පින්වතුනි මේ වෙලාවේ අධිස්ථාන කරන්න මේ ශක්තියත් උපයෝගී වෙලා මේ වෙලාවේදී තමන්ට මේ මාර්ගඵලයන් සාක්ෂාත් වෙන්න කියලා ඒ අධිස්ථානයෙන්ම යුක්තව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මෙතන බෝම්බ ගැහුවත් කමන්නේ නැහැ, මම උතුම් වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා ධර්මහා අපරිමිත අධිස්ථානයෙන් යුක්තවයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔබට මහඟු අවස්ථාවක් උදා වෙලා තියෙන කාලයකට කලින් ඉඳලම සද්ධර්මයේ අහගෙන ඉන්නේ නැති, ඒ අහගෙන ඇවිදින්නා දැන් ඔබ ඉදිරියේ ඉඳගෙන සද්ධර්මය අහන්න පුළුවන් අවස්ථාවක් උදා කරගෙන තියෙනවා. මේක බොහෝම වටිනවා පින්වතුනි. මේ වෙලාව සද්ධර්මය අවබෝධ වෙන්න තවත් හේතුකාරකයක් තමයි ඒ කරුණ. ඒක නිසා මේ අවස්ථාව මගහැර ගන්න එපා පින්වතුනි. අනාදිමත් සංසාරයක ඇවිදලා කරගත්තා වූ පින්බලය මේ වෙලාවේ උපනිෂ්ඨේ වෙන්න කියලා ඒවත් හිතාගෙන කොහොම හරි සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා මේ කුණු සතර පායෙන් මිදින යනවා කියලා අදිස්ථාන කරගෙනයි සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ. එතකොට පින්වතුනි දැන් ඔබ මේ බොහෝ කාලයක් මේ පිරිස් සද්ධර්මයේ කතා කරනවා, සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. අපේ මේ යතිවරයන් වහන්සේලා බොහෝ කාලෙක ඉඳලා මේ අපේ මිනිසුන්ට මේ සද්ධර්මයේ දෙන්න උත්සාහ කරනවා. නමුත් අපේ මිනිස්සු පින්වතුනි හැඩ ගැහිලා තියෙන ක්‍රමවේදයක් නිසා මේ සද්ධර්ම දේශනාවකින් මාර්ගඵලයක් ලබන මට්ටමක් හදාගන්නේ නැහැ. හත් දවසේ බණට මිනිස්සු එන්නේ පින්විතනේ බත් ටිකක් කාලා අර ගෙනාවා සීනි කිලෝක දීලා යන මිසක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා අර ඥාති ප්‍රේතයාට පින් අනුමෝදන් කරන්න නෙමෙයි. අටට හාමුදුරුවෝ එන්න කිව්වට පස්සේ අටයි කාලට යවන්නේ වාහනේ හාමුදුරුවන්ට එන්න. උන්වහන්සේ වැඩලා සද්ධර්මයේ කතා කරන්න පටන් ගන්නකොටම ගෙදර මිනිස්සයා වෙලාව බලනවා, වෙලාව කීයද කියලා. ඊට පස්සේ තව විනාඩි 10කින් ආයි වෙලාව බලනවා, වෙලාව කීයද කියලා. තවත් විනාඩි 10කින් ආයි වෙලාව බලනවා. මේ ඇඟෙන් කියවෙන භාෂාවක් තියෙනවනේ, බොඩි ලැන්ග්වේජ් එක කියලා. ඉතින් ඒ උත්තමයන්ට පේනවා මේ මුන්ට මේ බනහන් උමනාවක් නෙමෙයි තියෙන්නේ. අර ඇමෙතුමාගේ ඩ්‍රයිවර් ඇවිල්ලා තියෙනවා. අන්න ඒකට කන්න පොඩ්ඩක් දෙන්න බලාගෙන ඉන්නේ මූ. අනේ දුවට රස්සාවක් අරන් දුන්නේ ඇමතුමාගේ ඩ්‍රයිවර් ඇවිල්ලා ඉන්නේ කොයි වෙලාවෙන් මේ යයි දන්නේ නැහැ. කන්න ටිකක් දෙන්න ඕනේ කී කී තමයි අර ඉස්සරහා ඉඳගෙන බණ ටික අහන්නේ. ඉතින් ඒ බොඩි ලැන්ග්වේජ් එක තේරෙනකොට අර හාමුදුරුවෝ මොකද කරන්නේ, උඹලා ඉඳින් බණ අහන්න ඕනේ නැත්නම් වලට ඕන එකක් කරගනින්න කියලා උන්වහන්සේ බොහොම කෙටි අනුශාසනාවක් කළා. උන්වහන්සේ විහාරයට වදින. ඉතින් අර පෙරේතයාට හුලං. ඉතින් ඔය ක්‍රමවේද අපි අපහැරලා දාන්න ඕනේ. මේ තථාගත ශාසනය නිමිච්ච ක්‍රමවේද නෙමෙයි. ඒකයි මම ඔබට කියන්නේ මරණ වේලාවේදී හත් දවසේ බණට ආරාධනා කරද්දී හැමෝටම කියන්නේ බණ අහන්න ඕනේ උන් හතට වරෙල්ලා, කන්න ඕනේ උන් නවයට වරෙල්ලා කියලා. එතකොට පින්වතුනි මේ ඉන්න කෙනෙකුට හරි බණ ටික අහගන්න පුළුවන්. 10 දෙනෙකුට හරි බණ ටික අහගත්ත හැකි. එතන පයක් එකමාරා 30 සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී ඒකෙන් නැගිනා වූ පුණ්‍ය ඵලය, ඒ ප්‍රත්‍ය මේ ඥාති ප්‍රේතයන් අනුමෝදන් කළා. පින්වතුනි මේ ඥාති ප්‍රේතයව සුඛිත මුත කරන්න පුළුවන්. ඒ උදෙසා තමයි මේ කරුණ කාරණා කරන්නේ. ඉතින් අපි මේ මහා උත්තරීය මහා ධර්මදරයි උන්වහන්සේලායි මේ ධර්මයේ කතා කරනවා. අහගෙන ඉන්න කෙනෙක් නැතිකම තියෙනවා. ඒ ඔය தත්ත්වේ උදා කරගන්න එපා පින්වතුනි. සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න උතුම් වූ මාර්ගඵල උදෙසා. උන්වහන්සේලාත් එක්ක කතා බහ කරන්න තවන්ට නොතේරෙන දහම් කාරණාවක් තියෙනවා නම් උන්වහන්සේලා ධර්ම සාගර මහා ප්‍රමාණයක් සද්ධර්මයේ ඉගෙන ගත්ත උත්තරී. ත්‍රිපිටකයේ නිරන්තරයෙන් පරිශීලනය කරන මහා උත්තරී. ඒ පිරිසත් එක්ක කතා කරා. ඒ උත්තරීත් එක්ක කතා කරලා පින්විතනේ ඔබට තියෙන දහම් කාරණා ගැටළු මොනවා හරි තියෙනවා නම් ඒවා निराකරණය කරගෙන මේ අඩියෙන් අඩිය මේ ගමන යන්නේ. නැත්තම් එහෙම පින්විතනේ වෙන්නේ මේ අමුමහ නරක ආදී ලැගෙලා අසුචි කන කුණු පෙරේතෙක් වෙන්න තමයි. ඒක දෙකක් නෑ. ඒක මම ඔබට ඔප්පු කරලා පෙන්නන්නම් මේ බණ ටික කතා කරන්න කලින් මේක ඔප්පු කරන්න ඕනේ. ඔබ මැරිලා කුණු පෙරේතෙක් වෙන්න ඉන්නේ. ඔබ මැරිලා නිරයට යන්නේ, ඔබ මැරිලා මේ කුණු බල්ලෙක් වෙන්න ඉන්නේ කියන එක ඔබ ඉස්සර ඔප්පු කර ගන්න ඕනේ තමයි. එහෙම නැත්තම් මේ බණ අහලා වැඩක් නැහැ. එතන මෙතන කවුරු හරි අරිහතුන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ අරිහතුන් වහන්සේ නෙමෙයි මම මේ බණ කියන්නේ. මැරිලා කුණු පෙරේතයෝ ඉන්න අය තමයි ගොඩක් මේ ධර්ම දේශනාව මම කරන්නේ. ලේසි පහසෙන් හිතන්න එපා පින්වතුනි. මම ඒකයි කිව්වේ අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට තියෙන මේ ප්‍රශ්නේ තුළුපටු එකක් නෙමෙයි. ගොඩාක් මිනිස්සු හිතන් ඉන්නේ අපිට තියෙන ප්‍රශ්නේ මේ ගෙදරට දොරක් හයි කරගන්න බැරි වෙච්ච එක කියලා. වාහනේ උරුගැට ටික මාරු කරගන්න බැරි වෙච්ච එකයි ප්‍රශ්නේ, දරුවන්ට යුනිවර්සිටි යන්න බැරි එකයි ප්‍රශ්නේ කියලා හිතාගෙන ඉන්නේ. ඊට වඩා මහා ලොකු ප්‍රශ්නකින් ඔබ පෙළෙනවා පින්වතුනි. ඔබගේ පණ ටික යන්න විතරයි ඕනේ. මැරිච්ච ගමන් කුණු අපායේ. ආය අහන්න දෙයක් නැහැ. මම ඔප්පු කරලා පෙන්නන්න. මැරිලා කුණු අපායේ යනවා කියලා. මහා උජාරුවෙන් දඟලන්නේ අපි. අපි මහා මුලාවක පින්වතුනි ඉන්නේ. මේ මහා මුලාවෙන් ඉඳලා අපිට සල්ලි තියෙනවා, අපිට බලය තියෙනවා, අපිට දරුවෝ ඉන්නවා කියලා. ධන බලයෙන් මත් වෙලා, පුත් බලයෙන් මත් වෙලා, ඕවෙන් මත් වෙලා ඉඳගෙන පින්වතුනි අන්තිමට මැරෙන මොහොත එනකොට පින්වතුනි තමන්ට තමන්වත් නැහැ. අත්තාහි අත්තනෝ නත්ති. කුතෝ පුත්තෝ කුතෝ ධනං. තමන්ට තමන්වත් නැතිකොට මොන පුතෙද්ද මොන ධනයක්ද? ඒ වෙලාවේ පින්විතනේ ඇදිලා වීසිනවා. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන හුලඟට අහුවෙච්ච පරණලා පතක් වගේ වීසි වෙලා යන්නේ කියලා. ඒ කර්මානුරූපීව අදාළ තැනට ඇදිලා යන්නේ. දැන් මහ උජාරුවෙන් ඉන්නවා, මස්ලේක අයත් දරාගෙන. මට මෙච්චර සල්ලි තියෙනවා, මට මෙච්චර ධනෙ තියෙනවා, මෙච්චර බලය තියෙනවා, මට මෙච්චර දරුවෝ ඉන්නවා. මගේ දරුවා ඉංජිනේරුවා, මගේ දරුවා දොස්තර, මගේ දරුවා ටීචර්. ඔය ඔක්කොම කීකේ තමයි ඉන්නේ. අන්තිම හුස්ම පොද එනකොට පින්විතනේ තේරුමක් නැතුව ඔහේ අමු බල්ලෙක් වෙලා උපදිනවා ගිහිල්ලා. පේන නැද්ද පින්වතුනි මේ පාරවල් ලයින් වල ඉන්න බල්ලෝ කුණු වෙලා පණුව හැදෙනවා. ඕකුණ්ඩත් මුලින් මේ අතිවරයන් වහන්සේලා දහම දේශන්නේ නැති. සත්ත පහකට ගණන් ගත්තේ නැහැ. බුදුහාමුදුරන්ගේ සත්ත පහකට ගණන් ගත්තේ නැහැ. තථාගත ධර්මයේ සත්ත පහකට ගණන් ගත්තේ නැහැ. ආර්ය සංඝයා වහන්සේ සත්ත පහකට ගණන් ගත්තේ නැහැ. ඔය විදිහේ කටයුතු කරන්න ගිහිල්ලා තමයි පින්වතුන්ට කුණු වැක්ගෙන පණුව හැදෙන බල්ලෝ වෙලා ওই පාරවල් ලයින් ඉන්නේ. ඔය බල්ලේ දැකපු ගමන් පින්වතුනි ඔබටත් වැටහිලා එන්න ඕනේ මොකද්ද මේ උනේ කියලා. ඒ බල්ලට අනේ පව් අනේ පව් අපරාධේ කී කී නැතු. අපරාධේ විතරක් නැතුව පින්වතුනි පෙර අර්ධයත් බලන්න ඕකදී. අපරාධේ කියන්නේ අපරාධේ. ඔගේ පෙර අර්ධේ තමයි පින්වතුනි පරාධේ. මොනවටද පෙරදුනේ? රාග ద్వේෂ මෝහ වලට පෙරදුනේ. රාග ద్వේෂ මෝහ දිනා ගන්න බැරි වුණා. ඒ දිනා ගන්න බැරි වෙච්ච නිසා පින්විතනේ අද පැරදිලා ඉවරලා දැන් අපි අපරාධේ කී කී ඉන්නවා. දැන් බල්ලට බණ කියලා වැඩක් තියෙනවද? දැන් ওই බල්ලට බණ කියලා වැඩක් තියෙනවද පින්විතනේ? දැන් නැහැ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් පැරදිලා ඉවරයි. එහෙනම් දැන් මේ බණ කියලා මෙතනින් ගොඩ ගන්න පුළුවන් පිණිසකටයි මම මේ බණ කියන්නේ දැන්. එහෙනම් දැන් මෙතන ඉඳලා පින්විතනේ මම ප්‍රඥා සාසනය වපුරන්න යන්නේ. දේශනාව අවසන් වෙනකොට පින්වතුනි කියන දේ නාහපු දැන් අභව්‍ය තැන්වල ඉන්න තිරිස ඉන්න අන්නේ අයට කරුණා සාසනේ වපුරලා ඔබ මේ ප්‍රත්‍යේ අයට අනුමෝදන් කරලා ඒ අයට මේ ප්‍රත්‍යයෙන් පින උපදවන්න කරුණු කාරණා සකස් කරලා දෙන්න. ඉතින් ඔය තත්ත්වෙට ඔබ වැටෙන්න එපා. ප්‍රඥා සාසනේ නිවන් දකින්න පුළුවන්කම තියෙද්දි සෝතාපන්න පදවිය ලබන්න පුළුවන්කම තියෙද්දි පින්වතුනි කරුණා සාසනේ හිඟන්නේක් වෙන්න හදන්න එපා. ඔය പ്രേත කියන නමේ නිරුක්තිය තමයි පින්වතුනි පරහේ අත තමයි പ്രേත කියලා කියන්නේ. තමන්ට තියෙද්දි අනුන්ට අත පානවා හැමතිස්සෙම. තමන්ගේ දේ තියාගෙන අනුන්ගේ දේ තමයි පාවිච්චි කරන්නේ. ඔය പ്രേතය වෙන කතියක හැටි. තමන්ගේ දේ තියාගෙන අනුන්ගේ දේට අත පාන වැඩ දෙන්නක නෙමෙයි දෙන්නේ. බලන්න ඔබත් ඔෆිස් එකට ගියාට පස්සේ ගෙදරට කෝල් එකක් ගන්න ඕනොත් ඔබගේ ෆෝන් එකෙන්ද ගන්නෙ? එහෙම නැත්නම් ඔෆිස් එකේ ෆෝන් එකෙන්ද කෝල් එක ගන්න කියලා හිතලා බලන්න. තමන්ගේ දේ තියාගෙන අනුන්ගේ දේ තමයි පාවිච්චි කරන්නේ. තමන්ට කරන්න පුළුවන්කම තියදී අනුන් ලවාම කරවලු. තමන්ට අගේට බහැලා ගිහිල්ලා ඇඳෙන් බහැලා ගිහිල්ලා වතුර එකක් ගන්න පුළුවන්. අම්මේ වතුර එකක් ගේන්නකෝ. අහන්න නැද්ද? ඉඳගෙන ඉන්නවා උජාරුවට ටීවී එක බල. ඔය වතුර එකක් මෙහාට ගෙනාවන. තමන්ට කරන්න පුළුවන්කම තියදී තින්ගදී අනුන් ලවා කරවලුවා. අන්න එතකොට මොකද වෙන්නේ? තමන්ට කරන්න බැරි જાති ගෙවිදලා අනුන්ට හිඟා ගන්න සිද්ධ වෙනවා. අනේ පින් ටිකක් දීයන්, අනේ පින් ටිකක් දීයන් කියලා. එන ඔය පැත්තෙන් වැටෙන්න එපා. මේ සංසාරයේ කියන එක පින්විතනි මහා භයානක දෙයක්. ඔබ මේකේ භයානකත්වය දකිනවා නම් පින්විතනි එක බින්දු මාත්‍රයක්වත් මෙතනින් එහාට අඩියක් තියන්නේ නැහැ මේ සංසාරේ. එන ඔබ දැන් පැවිදි වෙනවා. ඔය අවිද්‍යාවේ මුලා වෙලා වැහිලා තියෙන ඉඳ තමයි පින්විතනි ආස්වාද මරණ උගුල වැදිලා ආස්වාදේ හරි ආස්වාදයි කියලා හිතාගෙන යන්නේ. මම ඔය ඔක්කොම පෙන්වලා දෙන්නම් ඔබට ආස්වාද ගේන්නේ කොහෙන්ද කියලා. මේ සද්ධර්මයේ අවබෝධ කරගන්න මහා උත්මයෝ පින්වතුනි මේ නෙක්ඛම් මේ සිද්ධ කරනවා. මේ ගිහි ගුණ ජීවිතයේ තවදුරටත් ඉඳලා වැඩක් නැහැ. මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වෙනා මම මේ භව ගමන කෙලවර කරගන්නවා කියන මහා අදිස්ථානයේ යුක්තව සමහර පිරිස් නෛෂ්ක්‍රම්‍ය කරන්න හිතාගෙන ඉන්නවා. හැබැයි පින්වතුනි ඔන්නෝ ගැහෙනකොට සමහර අය හිතනවා මොකද්ද? මුණ්ඩ පිස්සුද කොහෙද? මම පෙන්වලා දෙන්නම් පින්වතුනි මේ දේශනාව අවසන් වෙනකොට කාටද පිස්සු? මොකද්ද වෙන්නේ යන්නේ කියලා අනිත් පිරිස්වලට. හොඳාකාරවම අපි තේරුම් ගමු කරුණු කාරණා. සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරමු. වටහා ගමු පින්වතුනි අපිට වෙන්නේ යන්නේ මොකද්ද කියලා. හොතලින් නිදහස් කරගන්න බැරි වුණොත් තමයි පින්වතුනි ජූජූ ගන්න මට්ටමට තමයි එන්න වෙන්නේ. ඒකේ ආය යහන්න දෙයක් නැහැ. මැරිලා බලන්න මම බොරුද කියන්නේ කියලා. මම ඔප්පු කරලා පෙන්වන්නම්. තථාගත ධර්මයට අනුව මම ඔප්පු කරලා පෙන්වන්නම් පින්වතුනි ඔබ මැරිච්ච ගමන් අපාගත වෙන්නේ නැහැටි. මගේ වචන එහෙම නෙමෙයි මේ කියන්නේ. මම මේ ගැන හොඳට අධ්‍යයනය කරපු කෙනෙක් මිනිතුනි. මල පෙරීතු ගොඩාක් එහෙම කතා කරපු කෙනෙක්. අද අඳෝනා තීතිය විලාප තීතිය කෑකගා ඉන්නේ ඔයාලා කරුණු කරා ගන්න බැරුව තමයි. මේ යතිවරිය දේශනා කරන බුදහම කනකට ගත්තේ නැහැ. දැන් ඉතින් සමහර ඉන්නවා ආත් දැන් මේ ජෙනරේෂන්ස් 3-4ක් ගිහිල්ලා. ඒ කියන්නේ પરම්පරා 3-4ක් ගිහිල්ලා. තාම පෙරේතය. මේසි නැහැ. කන්නේ මොනවද? බොහොම ආස්වාද දෙයක් ගන්න ආහාරයේ විදිහට. අසුචි. අසුචි තමයි ආස්වාද ලෙස ගන්න. ආහාරය ඒක තමයි. හරි පැනලා ගන්න ඒක. අර පොඩි උන්ට සීනි බත් ටිකක් අහුණා පැනලා සීනි බත් ටික අවුරක් අතේ දාගන්න. අන්න ඒ වගේ පිටිවිලි බලාගෙන ඉන්න උදේට වැසිකිළියට යනකම් පිරිස. වැසිකිළියට ගිය ගමන් මොකද කරන්නේ? පැනලා ගන්නවා පොර කනවා එතන ඒකට. කෙළවෙට්ටක් ගහපු ගමන් පොර කනවා ඔය කෙළ ටික ගන්න. ඒ තරම් බඩේ ඉන්නේ ඔය පිරිස. ඉතින් උතන්ට තමයි ඔබ උදාවය කරගන්න හදන්නේ තමන්. මම එකින් එක ඔප්පු කරලා පෙන්නන්නම්. මම නිකන් කියන ඒවා නෙමෙයි මේ. අද්දුඩ ප්‍රත්‍යක්ෂ දේවල් මේ කියන්නේ. ඔප්පු කරලා පෙන්නන්නම් තථාගත සද්ධර්මයේ ඇසුරේ. ඔබට වෙන්නේ යන දේ. හැබැයි මම මේක ඔප්පු කරාට පස්සේ ඔප්පු කළාට පින්තුනි ඔබ මෙතනින් ගොඩ දාන්න බණක් කතා කරන්න යන්නේ. ඊට කලින් ඔබ දැනගන්න ඕනේ යන්නේ කොහෙදද කියලා. නැත්නම් ඔබට වීර්යයක් එන්නේ නැහැ, ශක්තියක් එන්නේ නැහැ මේක අවබෝධ කරගන්න. ඔය අහන්නන් වාලි බණහයි. එතකොට මේක තවත් එක් ධර්ම දේශනාවක් වෙනවා. එහෙම කරගන්න එපා ජීවිතේ. මේ වෙලාවේ කොහොම හරි මේක කරගන්න. ඒකයි තියෙන්නේ. මේ වෙලාවේ කොහොම හරි අන්න ඒකයි වෙන්න ඕනේ. මේ ධර්මයේ මම අවබෝධ කරගන්නවාමයි කියන අදිස්ථාණයෙන් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරේ. ඒකයි මම ඔබට කියන්නේ. මෙතන ඉන්නවද පින්වතුනි පොඩි කාලේ ඉඳන් අද මේ දක්වා සතෙක් මරපු නැති අය? සත්තු මැරුවම කොහෙද පින්වතුනි යන්නේ? දිව්‍ය ලෝක යනවා කියලා අහලා තියෙනවා. සත්තු මැරුවාම විපාක දෙනකොට සතර අපායට නේද යන්නේ? එහෙනම් දැන් මෙතන ඉන්න අය හැමෝම සතර අපායට යන්න નિયමිතයි නේද? යනවාමයි කියලා නෙමෙයි මම මේ කියන්නේ. යන්න පුළුවන් නේද සතර අපායට? එහෙනම් කුණු දහජරා බල්ලෙක් වෙන්න පුළුවන් නේද? අර අසුචි කන ඌරෙක් වෙන්න පුළුවන් නේද? ඒකේ මිදිලා නැන්නේ, ගති නියත නැන්නේ, නියත වූ සම්බෝධි පරායනේ නෙවෙයිනේ තියෙන්නේ. එහෙනම් මොනවෙන් මොනව වෙයිද? එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ මෙතන. ඉපදිච්ච දවසේ ඉඳලා අද මේ දක්වා හොරකන්න කරපුවා ඉන්නවනේ. අද මිනිස්සු හොරකම කියලා හිතන් ඉන්නේ මාළයක් හදන එක, බැංකුවක් හදන එක, පිට පොකට් ගහන එක තමයි හොරකම කියලා හිතන්නේ. පැය 8 රස්සාවට ගිහිල්ලා පැය 6ක් රස්සාව කරලා පැය 2ක් අයිස් ගහන එක මොනවද? පැය 2කට අදාළ මුදල් හොරගම් කිරීම. එක පැයයි කෑම කන්න දෙන්නේ, කෑම කන්න ගියාම පැය 2කට පස්සේ එන්නේ. එක පැයක සල්ලි හොරගම් කරනවා. තමන්ගේ ෆෝන් එක තියාගෙන ඔෆිස් එකේ ෆෝන් එකෙන් තමයි ගෙදරට කෝල් එක ගන්න. හොරගම් කරනවා සල්ලි. ඔය ඔක්කොම බින්නදින හොරගම්. ගෙදර පෑන් නැතුණාම ඔෆිස් එකේ පෑන් අරන් එනවා ගෙදර ළමයින්ට ලියන්නේ. කනදාස ටික අරන් එනවා ළමයින්ට ලියන්නේ. ෆොටෝ කොපියක් ගහ ගන්න උනොත් එහෙන් තමයි එක කරගන්නේ. ඔය ඔක්කොම පින්නතනි ප්‍රේත කමෙන්ට කරන දේවල්. මතුවත් බැවේක ප්‍රේතෙක් වෙන්න කරගන්න දේවල්. එන ඔක්කොම හොරකම්. හොරකම කියන එක මහා දරුණු විපාක දෙන දෙයක්. උපසම්පන්න භික්ෂුන් වහන්සේ නම පරාජික වෙනවා හොරකමකට අහු වුණොත් එහෙම. හොරකමක් කළොත් එහෙම. එන ඒ තරම් මහ දරුණු පාප කර්මයක්. එන හොරකම් නොකරපුවයි නැද්ද මෙතන? හොරකම් කරපු කෙනෙක් පින්වතුනි දිව්‍ය ලෝකේ යන්නද නියමිත? සතර අපායට නේද? එහෙනම් දැන් ඔබ සතර අපායට යන්න නියමිත නැද්ද? පින්වතුනි ඔබට බය හිතෙන්නේ නැද්ද? මේ උඩතන බැනි හිටියද ඊළඟ මොහොතේ මේ නහරයක් විපුණුවොත් එහෙම මෙතන මැරිලා වැටෙයි. මැරෙන එක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුත් මැරෙන්න බය වෙන්න එපා පින්වතුනි. මැරෙන එක ඕනේ වෙලාවක ඕනේ තැනක වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි ගිහිල්ලා උපදින එක. මැරුණත් නම් කමන්නේ 10 පාරක් හරි මැරෙන්න බැරිය. ගිහිල්ලා උපදින එක ලොකු ප්‍රශ්නයක්. අර කුණු පෙරේතෙක් වෙලා ඉපදුනොත් එහෙම පින්වතුනි ආයේ ඔබ ගැන කතා කළවත් වැඩක් නැහැ නේ මෙතනින් එහාට. බොරු කියලා නැද්ද, කේලම් කියලා නැද්ද, පරුස වචන කියලා නැද්ද, හිස් වචන කියලා නැද්ද? දස අකුසලේම එදියේදි නේද පින්වතුනි අපි මේ මෙච්චර කාලයක් ජීවත් වුණේ. එන ඕය විපාක එනකොට පින්වතුනි කොහේද manussත්වයක් ලැබෙන්නේ? දැන් ඔබ කියයි ඉතින් අපි පිනුත් කරලා තියෙනවනේ කියලා. ඔව්. ඒක මම පිළිගන්නවා. ඔබ පින් කරලා තියෙනවා තමයි. පව් ලක්ෂයකට එක පිනක් කරලා ඇති ඔබ. දානයක් දෙන්න අදිස්ථාන කරගත්ත මොහොතේ ඉඳලා දානේ දීලා ඉවරනකොට ඔබ පින්කම් 10ක් කරගත්තා නම් ඒ අතරතුර පව්කම් කරලා තියෙනවා ප්‍රකෝටියක් විතර. එහෙමයි පින්විතනි වෙන්නේ. ධර්ම අවබෝධයක් නැතුව දානයක් දෙන්න ගියත් පින්විතනි පින බොහොම අඩුවෙන් ලැබෙන්නේ, පව තමයි වැඩිපුර ලැබෙන්නේ. ඇයි තුන්සිත පහදව ගන්න බෑනේ? එක එක්කෙනාගේ අද හොයන්නේ හදන්නේ. දෙන්නෝම දෙයක් තියෙන. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරවම තේරෙන්න ඕනේ පින්විතනි මේ මැරිච්ච ගමන් අපාගත වෙන්න බලාගෙන ඉන්නේ. ආයි එක දෙකක් නෑ. මම ඔප්පු කරලා පෙන්නන්නම් තව ක්‍රමයකට. ඔබ අහලා තියෙනවා නේද පින්විතනි තථාගතයන් වහන්සේ යම් වෙලාවක නියමිරට පස් ටිකක් ගත්තා කියලා. මේ නියපොත්තට පස් ටිකක් අරගෙන ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මේ මගේ නියපොත්තේ තියෙන පස් ප්‍රමාණයට විතරයි සත්‍ය දුගතිගාමි වෙන්නේ. මහ පොළවේ තියෙන වැලි කාණ්ඩ මේ සත්‍ය දුගතිගාමි වෙනවා. දැන් මම ඕක තවදුරටත් විග්‍රහ කරලා පෙන්නන්න. ඉංග්‍රීසි මේ ලෝකයේ තියෙනවා ලෝක 31ක් මේ සත්වලකට. ඔය ලෝක 31කින් ලෝක 4ක් දුගතිගාමි ලෝක. ලෝක 27ක් තියෙනවා සුගතිගාමි ලෝක. එහෙනම් තථාගතයන් වහන්සේගේ නියපොත්ත උඩ තියෙන පස් ටික ලෝක කීයක ලෝක කීයක් නියෝජනය වෙනවද? 27ක් නියෝජනය වෙනවා. මහ පොළවේ තියෙන පස් ටික ලෝක 4ක් නියෝජනය වෙනවා. එහෙනම් හිතා ගන්න කොච්චර යනවද කියලා සතර පායට. මේ නියපොත්ත උඩ තියෙන පස් කොටස් 27කට කඩලා ඒකෙන් 20ක්ම අයින් කරන්න ඕනේ පිංගුදලි. මොකද ඒ 20ට ඔබට යන්න බෑ. ඒකට යන්න පුළුවන් ධානලාභීන්ට විතරයි. එහෙනම් දැන් ඔබට යන්න ඉතුරුනේ කීයයිද? 7යි. ඔබට හොඳටම විශ්වාසද පිංගුදලි ඔබ මේ නියපොත්තේ මේ කොටස් 7 ඇතුලේ ඉන්නේ කියලා? එක්ක ඔබට රතාගතයන් වහන්සේගේ වචන විශ්වාස නැත්නම් ඔබට පිස්සු. ඔබට හිතෙනවා නම් ඔබ මේකේ ඉන්නේ කියලා. එතකොට සෝතාපන්න මාර්ගඵලලාභී කොහෙද ඉන්නේ? අනාගාමී උත්තමිය කොහෙද ඉන්නේ? මේ සකදාගාමී උත්තමිය කොහෙද ඉන්නේ? එයාටත් ඉන්න දැන් තියෙන්න ඕනේ. එහෙනම් හිතලා බලන්න පින්වතුනි මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් දැන් ඔබ හොඳ ආකාරව දැනගන්න ඕනේ. ඔබ රවට්ට ගන්නේ නැත්තම් ඔබ රවට්ට ගන්න කෙනෙක් නෙමෙයි නම් පින්වතුනි ඔබට හොඳ ආකාරව වැටහිලා ඉන්න ඕනේ මේ වෙනකොට ඔබගේ පණ ටික ගියා නම් මොකද්ද වෙන්නේ කියලා. ඔබගේ පණ ටික ගිය සැනින් මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් දැන් මේකෙන් නිදහස් වෙන ක්‍රමයක් සතාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේකෙන් නිදහස් වෙන ක්‍රමය පින් කරන එක නෙමෙයි. මේ ඒ කිව්වේ පින් කරන්න එපා කියලත් නෙමෙයි. මා භික්කවේ පුඤ්ඤානම් භායිත්ත සුඛං සේතං භික්කවේ আদি වචනං පුඤ්ඤන්ති. මහණෙනි පිනට බිය වෙන්න එපා. සුඛේත කියන තව නමක් තමයි පින කියලා කියන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ පිනට ගැරහුවේ නැහැ. අපි කොහොමත් ගරහන්නේ නැහැ එහෙනම්. පින කරන්න පින්දුනේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් පින් කළා ඔබට පුළුවන් සතර පහෙන් ගැලවෙන්න. මට උත්තර දෙන්න. පින් කළා පුළුවන් සතර පහෙන් ගැලවෙන්න. අපි හිතමු ඔබ පින් 100ක් කරලා තියෙනවා එක පවක් කරලා තියෙනවා. දැන් ඔබ මැරෙන්න බය නැද්ද? ඔබ පින් 100ක් කරලා තියෙනවා එක පවක් කරලා තියෙනවා මැරෙන්න බය නැද්ද? උදාහරණයකට ගමු. ඔබ දන්නව නේද පිළිගන්න රිවෝල්වර් එක කියලා එකක් තියෙනවා. තුවක්කුවක් තියෙන රිවෝල්වර් එක කියලා අතුරට උණ්ඩ දාලා රවුමකට උණ්ඩ දාන්න තියෙන. ඒ රවුමකට උණ්ඩ දාන්න තියෙන එකක හිල් 10ක් තියෙනවා පින්වදෙනි. මම එක උණ්ඩයක් ඔය හිලකට දාලා වහලා ඔබට දෙනවා වෙඩි තියාගන්න කියලා. ඔබ වෙඩි තියාගන්නවද? ඔබ වෙඩි තියාගන්නවද? කතා කරන්නේ නැහැ. හරි මම 100ක් තියෙන එක එකක් දාලා දෙනවා වෙඩි තියාගන්න කියලා. වෙඩි තියාගන්නවද? නැහැ. එහෙනම් පින්වදෙනි ඔබ පින් කරලා තිබුණත් කොච්චර එක පවක් හරි ජීවිතේ කරලා දිනනවා නම් පින්වදෙනි සතර පාය යන නියමිත නැද්ද? වෙන්න පුළුවන්. ඉතින් මේ සතර පාය කියන්නේ පින්වතුනි මා සුවදායි තැනක්ද? මේකට ගියොත් ඉවරයිනේ පින්වතුනි. ආයි අපරාධයක් නේ කරගන්නේ ජීවිතේ. පොඩ්ඩක් හිතන්නකෝ ඒක. ඔබට ගොඩාක් දේවල් හිතෙනවනේ. අර උන්න දාලා දුන්නට පස්සේ ඔබ වෙඩි තියාගන්න නැත්නම් ඔය මැරුණොත් එහෙම කියලා අපරාධය කියලා හිතලද? මේ සතර පායට ගියාද කමක් නැද්ද? ඔය උජාරුවට ඔහොම ඉන්නේ. පොඩ්ඩක් සිහි කරලා බලන්න මේ දේ. එතනට ගියොත් ඉවරයි. ආයේ ගැන ඔබට කතා කරන්න ඉතුරු වෙන්නේ නැහැ දෙයක්. ඔය සමාජ කොල්ලු කුරුට්ටන්ට තේරෙන්නේ නැති කමට සින්දු හදාගෙන ඉන්නවා අපායේ සොමිකාරයෝ අපි සම ගිය. මේගුන්ට පින්වදලි මේ ළඟම තියෙන මොසුපත් නරකේ දුක් විඳින අයගේ විලාපේ ඇහුනොත් රෙද්දේ බඩ යනවා. ඒ තරම් මහ දරුණු ගති තියෙන තැනක් නරකාදී කියලා කියන්නේ හිතන්නවත් එපා. මෙනෙහි කරන්නවත් එපා. බිංගුදිරි නරකාදී ඒ තරම් මහ දරුණු ගති තියෙන තැනක් ඒක. පොඩ්ඩක් තේරුම් ගන්න. තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවෙන්න අපි මේ එකක්වත් දන්නේ නැහැ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් බැලලා ඉඳලා හරියන්නේ නැහැ අපි. සමහරු ඉන්නවා අනේ ඔය පිස්සු කතා, ඔය කොහෙද අපායවල තියෙන්නේ, කොහෙද දිව්‍ය ලෝක තියෙන්නේ, ඕවා ඔක්කොම බොරු කතා, මේ මනුස්ස ලෝකේ නේ ඔක්කොම තියෙන්නේ කියලාත් කියනවා. නොදන්න කම නිසා. නත්ති සත්තා ඕපපාතිකා කියන මිත්‍යා දෘෂ්ටිකේ ඉන්නේ. ඕපපාතික සත්‍යෝ බිහි වෙන්නේ නැත කියලා ඉන්න මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ. දිව්‍ය ලෝක කියන්නේ මොනවද? ඕවා බොරු කතා කියලා කියන්නේ. නමුත් පින්වතුනි දිව්‍ය ලෝකවල දුර පවා තියෙනවා. දෙරණ තලපටන් 240,000ක් යදුන්මත් පීතියා වූ චාතුම් මහා රාජිකේද, එතෙන් පටන් 240,000ක් යදුන්මත් පීතියා වූ තාවතින්සේද. ඔය දිනේ තාවතින්සේ ඇස් දෙකද පේන්නේ? ඕපපාතිකයි. එතකොට කෙනෙකුට ගන්න පුළුවන් පින්වතුනි ඕපපාතික සත්‍යෝ බිහි වෙන්නේ නැත කියන මිත්‍යා දෘෂ්ටියට වැටලා. ඔබ අහලා තියෙන දසවස්තුක මිත්‍යා දෘෂ්ටි. නාති දින්නම් නාති ඉත්තා නාති හුතන් නාති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. නාති අයන් ලෝකෝ නාති පරං ලෝකෝ නාති මාතා නාති පිතා නාති සත්තා ඕපපාතිකා නාති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අවිඥා සච්චිකත්වා පරිදෙන්ති. ඔන්න දසවස්තුක මිත්‍යා දෘෂ්ටි. දානේ කියලා එකක් නැත. දානේ ආනිසංස නැත. නාති දින්නම් නත්ති ඉත්තං මේ යුතුකම් ඉටු කිරීම කියලා එකක් නැත. යාග හෝම කිරීමෙන් ප්‍රතිඵලයක් නැත. සත්වයාට සුවදු ගෙනින්නා වූ කර්මඵල විපාක නැත. අතීත භවයක් නැත. අනාගත භවයක් නැත. අම්මා කියා විශේෂ පුද්ගලයෙක් නැත, තාත්තා කියා විශේෂ පුද්ගලයෙක් නැත, ඕපපාදිකව බිහිවන්නා වූ සත්තුන් නැත, මේ තුන් ලෝකයේ තතු හරි හැටි දැනගෙන වදාරන්නා වූ තථාගතයන් වහන්සේලා වනාහි මහ උතුමෝ මේ ලෝකෙට බිහිවන්නේ නැත. ඔය දහයට වැන්න නම් මොකද වෙන්නේ? ඔය දහයට වැන්න නම් මොකද වෙන්නේ? කෙලීම පිංගුතුනි සතර අපායයි. ඒක නිසා තමයි නියත මිත්‍යා දෘෂ්ටිකයා ඒ කාන්තේම අපාගත වෙනවා කියලා කියන්නේ. නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ පිංගුතුනි ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටික පිරිස. අද ඔහොමයි නැද්ද? අපෝ ඉන්න ඕනේ තරම් භෞතිකවාදී එහෙම කියන්නේ ඉන්නව නම් පෙන්නහම. උපවාදික සත්තු ඉන්නව නම් පෙන්නහම. ඔය කියන්නේ. අම්මා අම්මා කියන්නේ විශේෂ කෙනෙක් වෙන්නේ කොහොමද? ඒකුන්ගේ අමාරුවට හැදුවා නම් අපිට කන්න දෙන්න ඕනේ නේද? ඔහොම කියන අය නැද්ද? අගේට ඉන්නවා. සාස්ත්‍රුන් වහන්සේලා විශ්වාස කරන්න නැති කිරිස ඕනේ තරම් ඉන්නවා. ඉතින් එතුනේ අපායට මඟ පාද ගන්න. හැබැයි ඔබ ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටි නැහැ. මේ අපේ යතිවරයන්ට පින් සිද්ධ වෙන මේ භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට පින් සිද්ධ වෙන. ඒ අයගේ සද්ධර්මයේ ශ්‍රවණය කළා. අද ඔබ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා ඉන්නේ. ඉතින් දසවස්තුක මිත්‍යා දෘෂ්ටි විතරක් මිදුණට හරියන්නේ නැහැ. මේ සතර පායෙන් සහමුලින්ම මිදලා යන්න නම් ඊට මෙහා තියෙන මිත්‍යා දෘෂ්ටියෙන් දුර වෙන්න ඕනේ. ඊට මෙහා තියෙන මිත්‍යා දෘෂ්ටියෙන් දුර වෙලා සම්මා දිට්ඨියටපත් වෙන්න ඕනේ. සම්මා දිට්ඨියටපත් නොවන තාක්කල් පින්වතුනි ඔබ සතර පායෙන් නිදහස් නැහැ. සතර පායෙන් යොමු වෙලා ඉන්නේ. එහෙනම් පින්වතුනි ඔබ ඔබගේ ජීවිතේ මේ මෙතන අදින් පද ඉඳලා ඉතිරි ජීවිත කාලෙම වැය කරන්න පින්වතුනි ඔබට සෝතාපන්න වෙන්න. ඔබ මුළු ලෝකෙටම කරපු කෙනෙක්. ඔබගේ දරුවන්ට කළා, ස්වාමි පුරුෂයාට බිරිඳට කළා, අම්මා තාත්තට කරන්න නැති, ආදාල් වාසීන්ට කරන්න නැති, යාළුවන්ට කරන්න නැති, හිතවතුන්ට කරන්න නැති. කරන්න පුළුවන් ඔක්කොම ටික දැන් කළා ඔබ ඉන්නේ. ඔබට කරගත්තේ නැහැ නේද අමතක ගුණා නේද ඔබ? පොඩ්ඩක් හිතලා බලන්න පින්වතුනි ඔබව අමතක වෙලා ඔබට තියෙන්නේ. ඔබට මොනවාරි වුණොත් එහෙම විනෝදිනී කවුරුත් නැහැ එතනින් එහාට. හින් ටිකක් හරි ගන්න පුළුවන් තරගෙ ඉපදුනොත් පිනක් දීලා හරි ගනි. ඒකත් දරුවෝ දැනගෙන හිටියොත් විතරයි. දැන් ඔය අද මේ පළාත්වල ඔය හත් දවසේ බණ එහෙම තියෙන වෙලාවට ඥාති විදවින්නක් තියෙනවා නෑ නේද? අයින් කරලා නේ දැන් ඒවා තියෙන. පෙරේත තතු කියලා හදාගෙන ඒකට මේ තියන්නේ නෑ නේද? නෑ. ඔය දැක්කනේ ඒකට පෙරේත දතුව කියලා නම දාගත්තානේ. පෙරේත දතුව කියලා නම දාගෙන මොකද උනේ? ඒ ඔක්කොම අයින් කළා දැන්. අපි යම කොහෙද බල පෙරේත වෙන්නේ? උඹට පිසුදා මේ පෙරේත අලු කියන්නේ අම්මට කියලා. පෙරේත දතුව කියන්නේ මොකද්ද දන්නේ? ඥාති පිදවින්න කියන්නේ මොකද්ද දන්නේ? පෙරේත දතුවක් කියලා කියන්නේ තින්ගතුනි මල පෙරේතේව අල්ලන්න කට්ටණි යාවට පස්සේ මේ ධන හිතෙන් පල්ලෙහාට කුණු තෙලින් පහම්පත්තු කරලා කුණු බත්තු වෙලා කුණු පොල් තෙල් ඔලි මේව කරලා කාර්ල තෙමසොටු ගහලා ඉවරලා හදන එක. ඒකට තමයි පෙරේත දඩුව කියලා කියන්නේ. ඒකට මල පෙරේතියව ගෙනල්ලා බන්ධනය කරලා වීථි කරන වැඩ පිළිවෙලක් තමයි එතන තියෙන්නේ. හැබැයි හත් දවසේ බලද්දී පින්වතුනි දෙන්නේ ඥාති පිදවින්න. ඥාති පිදවින්න කියලා කියන්නේ හත් මුතු පරම්පරාවක් ඥාතිවරු සිහිපත් කරලා ඊටත් එහා ඉඳලා කල්ප 91ක් ඇතුළත අපිට ඥාතිකම් කියන යම් කිසි පිරිසක් ඉන්නවනම් ආන්ගේ සීල දෙනාව සිහිපත් කරලා ඒ අයට දානයක් ඒ දෙන්නේ. ඒ දානය දුන්නාට පස්සේ පින්වතුනි ඒ අය මොකද ඔය ප්‍රේත කොටස් වලට පින්වතුනි කන්න හම්බ වෙන්නේ නැහැ. කවුරු දුන්නේ නැත්තම් වගා කරලා ගන්න පුළුවන් කට්ටියක් නෙමෙයි. ඒ විලඳාම් නැහැ, වගාවල් නැහැ. කොහෙන්වත් කන්න හම් වෙන පිරිසක් නෙමෙයි කවුරු හරි අඬ ගහලා දුන්නොත් මෙන්න මේක කාපම් කියලා කන්න කැම පිරිසක්. ඉතින් අද ඔක්කොම පින්වතුනි අමතක කරලා අතු ගාලා දාලා ඉවරයි. වචන වලින් අමතක කරන විනාශ කරලා දාන මේ. ඒක ඉතින් මේ මැරෙන් දැන් ඔබ මැරුණත් ඔච්චරයි නේද? ඇයි ඔබ විසින්ම විනාශ කළානේ ඒක? ඒකට ප්‍රේත දඩුව කියලා දාලා දැන් ඔබ මරුණා පින්වතුනි ඔබටත් ওই හානි සම්දෙම තමයි. බණක් අහගන්න එන්න බෑ පින්වතුනි මේ පිරිසට. අපි ආරාධනා කරනවා ධර්මදේශනාවක් කරන්න කලියලුත් ආරාධනා කරනවා වැඩිදිල බණ ටික අහන්න. මේ බණ අහන පිරිසව දැකලා හිත සන්තෝෂ කරගන්න. ඒ අභවෙ තැනින් මිදෙන්න කියලා. පින්වතුනි දැන් අවුරුදු ගානක් තිස්සේ කන්න ටිකක් හම්බෙච්ච නැති කාලෙට කොහොමද ඇවිල්ලා බණ අහන්නේ? එහෙනම් ඒක නිසා තමයි අපේ පැරණි මිනිස්සු අපේ පැරණි මිනිසුන්ට හන මිටි අදහස් තිබ්බා කියලා මෝඩ අදහස් ගන්න එපා. බොහෝම දියුණු යුගයක් තිබුණේ අපිට. සීහ හෙලයෝ අපි සිංහලයෝ නෙමෙයි. සීහ හෙලයෝ. සීහ කියලා කියන්නේ පින්වතුනි ශ්‍රේෂ්ඨ. හෙල කියලා කියන්නේ පාරිශුද්ධ. එහෙනම් ශ්‍රේෂ්ඨත්වයෙන් පාරිශුද්ධත්වයට පත් වෙච්ච තථාගතයන් වහන්සේගෙන් පැවතගෙන ඉන්න පිරිසක් මේ. උන්වහන්සේගේ ධර්මයේ දරාගත් මහරහතන් වහන්සේලාගේ පෝෂණය වෙච්ච සමාජයක් තිබුණේ අපිට. එහෙනම් ඒ උන්වහන්සේලා කරුණු කාරණා පැහැදිලි කළ දුන්නේ මේ විදිහට මේවා කරන්න. එතකොට ඥාතිවර සුඛිත මුදිත වෙනවා. දැන් අද අඬ ගැහුවට ඒ ගන්න බැරි අය කොච්චර ඇද්ද? බණටි ගහලා පින් අනුමෝදන් කරා. ඒ අයටත් පුළුවන් පින්දුනේ මේ බණටි ගහලා ඒ ඉන්න පිරිස් දැකලා හිත පහදව ගන්න. ඒකක් කරගන්න විදියක් නැහැ. හේතුව මොකද්ද? අර දේවල් ඔක්කොම සමාජයෙන් අතුගාලා ඉවරයි. සමහර අය පින්වතුනි මේ ජීවතුන් අතර ඉන්න කාලෙදි කපුල් අතපයෙම කොර වෙලා හිටියන දැන් මැරිලා ගිහලා ඒ ගන්ධබ් අද්දවේ ඉන්නකොට ඒ ප්‍රේත අද්දවේ ඉන්නකොට පින්වතුනි කකුල් ඔක්කොම කොර වෙලා තාමයි. දැන් ඔබ අඬ ගහනවා ඉන්නද දැන්? ඒක නිසා තමයි පින්වතුනි දොළොස් පිළිකර පූජාවක් කළා මේ මහා සංඝරත්නයට තෙල් ගුලාවක් පූජ කළා. ඒ ඥාතිවරුන්ට පින් අනුමෝදන් කරන්නේ මොනවාරි අවලදු බල දැන් තියෙනවා නම් ඒ දේවල් පිරිසකර වෙලා ඉන්නේ කියලා. ඉතින් ওই දේවල් ඔක්කොම මේ සමාජෙන් අතු ගෑවිලා යනවා. ඇයි ඒ? පණ්ඩිතයෝ එනවනේ සමාජෙට. පණ්ඩිතයෝ ඇවිල්ලා ඒ පණ්ඩිතයන්ගේ දේවල් ලෝකෙට දෙන්න හදන. සත්බස බැහැර කරන හින්දා වින්දදෙනි බහාලු පුද්ගලයා හැවත් බලු වෙලා උපදිනවා ගිහිල්ලා අන්තිමට. බස බැහැර කරපු හින්දා බලු වෙලා උපදින. ඕක තමයි ඔය කරගන්න හදන ගොඩක් පිළි. මේ කොහොමද මම ඔබට කියන්නේ ওই தත්තෙට ඔබ වැටෙන්න එපා. ওই தත්තෙට ඔබ නොවැටෙන්න නම් පින්වතුනි මේ කියන සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය කරලා සෝතාපන්න ඵලෙ පිට. අද ඉඳලා ඒ වෙනුවෙන්ම කැප වෙන්න. සන්තියාවිය ඔබට ධෛර්යමානීව මත්තකේ සක්කාය දිට්ඨි ප්‍රහාණය සතෝ වික්ඛු පරිබ්බේ. දණ්ඩෙන් පහර කන කෙනෙක් ඒකෙන් මිදෙන්න තත් කරන්නේ යම්සේද? කෙස් වලට ගිනි අවිලිච්ච කෙනෙක් ඒක නිවා ගන්න තත් කරන්නේ යම්සේද? සත්කාය දිට්ඨිය දුරු කරගන්න කියලයි මම භික්ෂුන් වහන්සේලාට කියන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් ඔබ එහෙමද කරන්නේ? දැන් ඔබ සත්කාය දිට්ඨිය දුරු කරගන්න හදන්නේ ඒ විදිහටද? ඈ දැන් කෙස් වලට ගින්දර ඇවිල්ුණාම පුතාව පන්දි දාලා ඇවිල්ලාම නිවා ගන්නවා කියලාද හිතාගන්නේ? තථාගතයන් වහන්සේ කියන ඒවා කරන අය නෑ පින්වතුනි. ඊට පස්සේ බොරුවට උන්වහන්සේට චෝදනා කරනවා. උන්වහන්සේගේ ධර්මයට චෝදනා කරනවා. දැන් මේ නිවන් මඟ නෑ. අර ත්‍රිපිටකයේ පණ පුදාගෙන ආරක්ෂා කරගෙන ආපු මේ මහ යතිවරයන්ට නිගා දෙනවා. ඊට පස්සේ උන්වහන්සේලාගේ පණ පුදලා මේ ත්‍රිපිටකය ගෙනත් දුන්නේ අපිට. සොලීන් නැවිලා ලංකාව ආක්‍රමණය කරද්දි පලාතකරම තිබුණ එක ත්‍රිපිටකයයි. ඕක සිවුරු වාසේ හංගගෙන දුවන් නැති උන්වහන්සේලා මේක බේරන්නේ. ඊතල පාරවල් වැදිලා බිම ඇද වැටෙද්දි දීපි ඔය ත්‍රිපිටකයේ පුච්චලා දාන්න උඹලා ඕක තියෙනකම් උඹලාව පරද්දන්න බෑ කියලා නොදී ඉඳද්දි පින්වදෙනි කොඳු වැට තේලි කඩල යනකන් පොළු පාරවල් ගහන්න නැති උන්වහන්සේලා. ඒත් මේක නොදී ආරක්ෂා කරගත්ත නිසා පින්වදෙනි අද අපි සද්ධර්මය අවබෝධ කරන්නේ. ඒකයි මම ඔබට කියන්නේ. මේ සීය හෙලියෝ කියලා කියන්නේ එසේ මෙසේ පිරිසක් නෙමෙයි, මහා ශ්‍රේෂ්ඨ පිරිසක්. ඒ උත්තමයෝ මේක රැකලා දුන්න නිසා අද අපි නිවන් දකින්න ධර්මයක් කතා කරනවා. අද අපි නිවන් දකින්න මේ මාර්ගඵල ලබන්න මහා වෙහෙසකින් වෙහෙත වෙනවා. ඔබ මොකද්ද කරන්නේ කියලා ඔබ තීරණය කරලා බලන්න. එච්චර මේක රැකලා දුන්නේ පින්විතනේ ඔබට නිවන් දකින්න, ඔබට මේ කුණු සතර පායෙන් නිදහස් වෙන්න. අඩුම ධර්ම මේක කරගන්න. අඩුම ධර්ම මේක කරගන්න පින්විතනේ අරිහත් වේ බොහොම වෙත. ඒක උදෙසා මම දැන් ධර්මයේ කතා කරන්න යන්නේ. ඒ ඔක්කොටම ඉස්සෙල්ලා මම ඔබට බණ අහන විදිහ කියලා දෙන්න. බණ අහන්න ඕනේ විදිහකුත් තියෙනවා නිවන් දකින්න. නිවන් දකින්න බණ අහන්න ඕනේ විදිහක් තියෙනවා. හැම විදියකම බණ අහලා නිවන් දකින්න බෑ. විද්‍යා ගුරුවරිය විද්‍යා පාඩමක් කරනවා ඔබ හොඳට අහගෙන ඉන්නවා. ඒ වෙනකොට විද්‍යාව පුළුවන් මේ පිංගදෙන ඒ සෝතාපන්න වෙන්න බෑ. ඒ විදියට බණ අහලා. එහෙනම් දැන් බණ අහලා සෝතාපන්න වෙන්න පුළුවන් ක්‍රමේ මම කියන්නම්. ඒ කොහොමද බණ අහන්න ඕනේ කියලා. දස්සනේන පහතබ්බ කියන කොටසන්නේ තියෙන්නේ. දහම් දර්ශනයෙන් පහ කරගන්න ඕනේ. එහෙනම් මේ ඇහුවට විතරක් හරියන්නේ නැහැ. දස්සනේන පහතබ්බ දහම් දර්ශනය කරන්න ඕනේ. එහෙනම් අහලා විතරක් හරියන්නේ නැහැ පින්වතුනි. ඒ අහන වෙලාවේදී Tamanට දහම් දර්ශනය වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ දහම් න්‍යායක් තියෙනවා තථාගතයන් වහන්සේ ලෝකෙට දීපු. අන්නේ න්‍යාය ධර්මයේ Tamanට වැටහිලා එන්න ඕනේ. අන්න එතකොට තමයි පිංගුතුනි අර සෝතාපන්න ඵලයේ දක්වා තියෙන ආශ්‍රව සියල්ල ප්‍රහීන වෙලා යන්නේ. මං කියපුවා නෙමෙයි තථාගතයන් වහන්සේගේ දේශනා මජ්ක්‍ධිම නිකායේ මූලපන්නාසකයේ දෙවෙනි සූත්‍රයේ සබ්බාසව සූත්‍රයේ කියවලා බලන්න මම බුරුදු කියන්නේ කියලා. එහෙනම් ඒ විදිහට බණ ටික අහමු. එහෙනම් ඔන්න පළවෙනිම ක්‍රමේ තමයි පිංගුතුනි මේ මේ මේ බණ අහන විදිහේ පළවෙනිම අදියර තමයි බොහොම සිහියෙන් ඉඳගෙන බණ ටික අහන්න. එහෙම මෙහෙම පොඩි අය කෑ ගහන සද්දයක් ඇහි ෆෝන් එකක් රින් වෙයි කවුරු හරි මෙතනින් නැගිටලා යයි එහාට මෙහාට ඒ යන හැම වෙලාවකම ඔළුව හරෝ හරෝ කවුද ගියේ මොකද ඒ කරන්නේ ඒ ඔක්කොම හොයන්න යන්නේ නැතුව මෙතන එහා පැත්තේ බෝම්බයක් ගැහුවා මම මේ බණ ටික අහන වගේ නම් මහා අදිස්ථානයක් කරන්න කිව්වේ ඒකයි එහෙනම් බොහොම සිහියෙන් ඉන්න ඕනේ මේ වෙලාව කියන්නේ මොකද්ද කියන එක ගැන හොඳ අවධානයකින් ඉන්න ඒක තමයි පළවෙනි කරුණ දෙවෙනි කරුණ තමයි පිංගතුනි ඔබට මේ ඇහෙන ධර්මයේ තර්ක කරන්න පුළුවන් තරම් තර්ක කර කර අවබෝධ කරන්න පුළුවන් තරම් මේ ධර්මයේ අතක්කාවචරයි කිව්වේ පිංගතුනි ධර්මයේ තර්ක කරන්න එපා කියලා නෙමෙයි කිව්වේ අතක්කාවචරයි කියලා කිව්වේ තර්ක කරලා වෙනස් කරන්න බෑ කියලා මේ න්‍යාය ධර්මයේ කවදාකවත් මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒක නේද ධම්සක් ප්‍රවතුන් සූත්‍ර දේශනාව කරන වෙලාවේ දෙවිවරු හඬ ගගා කීමේ ලෝකෙට ඒතම් භගවතා බාරාණසියන් ඉසිපතනේ මිගදායේ අනුත්තරන් ධම්මචක්ක පවත්ිතං අප්පතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනසිවා ලෝකාස්මින් මෙසේ තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේදී දේශනා කොට වදාරන්ට ඉදිච්ච මේ ධම්සක් ප්‍රවතුන් සූත්‍ර දේශනාව මේ දහම් න්‍යාය ධර්මයේ මේ ලෝකේ දෙවියු බමුණු මරුණු ශ්‍රමණ වූ කාටවත් වෙනස් කරන්නත් බෑ නැවත පවත්වන්නත් බෑ කිය. එහෙනම් ධර්මයේ කොච්චර තර්ක කළත් ඔබට වෙනස් කරන්න බෑ. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ධර්මයේ පුළුවන් තරම් තර්ක කර කර අවබෝධ කරන්න කිය. එහෙනම් දැන් ඔබ කරන්න ඕනේ මොකද්ද? මේ ඇහෙන ධර්ම කාරණා සිංහතලේ තර්ක කරන්න. දැන් කාත් එක්කද තර්ක කරන්නේ? ඒකත් ප්‍රශ්නය. කාත් එක්කද තර්ක කරන්න කියලා කිව්වේ? තමන් එක්ක වෙන කාත් එක්කවත් නෙමෙයි බණ ටිකක් දැනගෙන අනිත් අයත් එක්ක තර්ක කරන්න යන කෙනා පරදීනවා බුද්ධ වචනේ සර්පයා කඳ මැද්දෙන් අල්ලගත්තා වගේ අලගත්තුක සූත්‍රයේ බුදුහාඳුර දේශනා කළා තියෙනවා එහෙනම් බණ ටිකක් දැනගෙන අනිත් අයත් එක්ක තර්ක කරන්න යන්න එපා ධර්මයේ තියෙන්නේ පිංගුතුනි තමන්ට මුදුන් වෙන්න නෙමෙයි ගොඩාක් පිරිස් ධර්මයේ අරගෙන මුදුන් වෙලා ඉන්නවා මේ මම මෙච්චරක් දන්නවා මේ මම මෙච්චරක් දන්නවා මම ත්‍රිපිටකයේ මෙච්චර ටිකක් දන්නවා කියලා හිතාගෙන ඉන්නවා නමුත් ලබපු මාර්ග ඵලයක් නෑ අන්තිමට බලද්දී. එහෙනම් ධර්මයේ පොඩ්ඩක් දැනගෙන පින්වදිනේ ඒක ලෝකෙට පෙන්න යන්නේ නැතුව. දැන් ධර්මයේ තර්ක කරා. ඔබත් එක්ක තර්ක කරා. ඒ තර්ක කර කර ඔබගේ ජීවිත අත්දැකීම් වලට දාන්න. ඒක ඒ කාන්තේම වෙන්න ඕනේ පින්වදිනේ නැත්නම් කවදාක්වත් ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නෑ ධර්මයේ. ප්‍රත්‍යක්ෂ නොවුනොත් මාර්ග ඵල ලැබෙන්නේ නෑ. ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ වුණා කියලා කියන්නේ පිටුතර ඔය ප්‍රත්‍ය කියලා කිව්වේ අවිද්‍යාව ප්‍රත්‍ය. එහෙනම් යම් යම් කරුණක් නිසා අවිද්‍යාව ප්‍රත්‍යක් තියෙනවා නම් අන්නේ අවිද්‍යාව ප්‍රත්‍යය ෂේ කරනවට තමයි ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කියන්නේ. එහෙනම් ධර්මයේ තර්ක කර කර තමන්ගේ ජීවිතයට දාගන්න ඉතින් මොකද වෙන්නේ? ප්‍රත්‍යක්ෂ වුණා. මම උදාහරණකින් ඔබට කියන්නම්. ඔබගේ යාළුවෙක් කියලා කියන ඔබගේ අල්ලපු ගෙදර මහත්තයා පිප්පකොට් කාරයෙක් කියලා. යාළුවා කියපු නිසා විශ්වාසයක් ජනිත වුණා. දැන් මේක විශ්වාසෙන් දන්නවා. විශ්වාසයක් විතරයි තියෙන්නේ. ඔබට ප්‍රත්‍යක්ෂද මේක? මේ කියන කරුණ ඔබට ප්‍රත්‍යක්ෂද පින්වතුනි? නැහැ. තවත් යාළුවෙක් කියලා කියන ඕක පිප්පකොට් කාරයෙක් කියලා. දැන් ප්‍රත්‍යක්ෂද? තාම නැහැ. තාමත් නැහැ. හැබැයි විශ්වාසය වැඩි වුණා නේද? ඔබගේ බිරිඳ ඇවිල්ලා කියනවා. ස්වාමි පුරුෂය ඇවිල්ලා කියනවා. දැන් ප්‍රත්‍යක්ෂද? නැහැ. ඒත් ප්‍රත්‍යක්ෂ නැහැ. විශ්වාසයෙන් වැඩි වෙනව විතරයි. එහෙනම් පින්වතුනි ඔබ බණ කොච්චර ඇහුවා? ආහන ආහන බණත් එක මොකද වෙන්නේ? විශ්වාසයෙන් වැඩි වෙනව විතරයි මේ කියන ඒවා කලේ නැත්තම්. එහෙනම් උන්වහන්සේ දොස් කියලා හරි එනවද? නැහැ. විශ්වාසයේ වැඩි වෙනවා විතරයි. දවසක් ඔබ වැඩරිල එනකොට බස් එකේදී ඔබ දකින්න මිනිහ ඇත්තටම පිප්පකුත් ගන්න. අන්න පින්වදෙන ජීවිත අත්දැකීමක් ආවා. ඒ ආව ගමන් මොකද උනේ? අර විශ්වාසයෙන් ගත්ත දේ දාලා බැලුවා ජීවිත අත්දැකීමට. දාප ගමන් මොකද වෙන්නේ? ආයි ඉද්ද ගැහුවා වගේ ප්‍රත්‍යක්ෂයි. ඒ පිළිබඳ යම්ම විද්‍යාවක් නොදැනීමක් තිබුණා නම් ඒ මොහොතේදී ඒක දුර වෙලා ගියා. අන්න ප්‍රත්‍යක්ෂයි. දැන් මට කියන්න, ඔබ ඒ මහත්තයා පිප්පකකාරය කියලා දන්නේ පළවෙනි යාළුවා කියපු නිසාද? දෙවෙනි යාළුවා කියපු නිසාද? බිරිඳ කියපු නිසාද? පොතේ එන හින්දාද? ගුරු පරම්පරාවෙන් එන හින්දාද? නෑ. එහෙනම් මේ ප්‍රත්‍යක්ෂ වීමයි වැදගත් වෙන්නේ. කාලාම සූත්‍රයේ බුදුහාඳුරෝ කාලාමයන්ට කිව්වේ යම් දහමක් ප්‍රත්‍යක්ෂ වුණා නම් මම කිව්වා කියලා ගන්න ඕනෙත් නෑ, ගුරු පරම්පරාවෙන් එනවා කියලා ගන්න ඕනෙත් නෑ, පොතපතේ එනවා කියලා ගන්න ඕනෙත් නෑ, තර්කයට ගැළපෙන හින්දා ගන්න ඕනෙත් නෑ. යමක් ප්‍රත්‍යක්ෂ වුණා. එහෙනම් පින්වතුනි මේ ධර්මයේ අහද්දී ප්‍රත්‍යක්ෂ කර කර අහන්න. නැත්තම් වැඩක් නැහැ කොච්චර බලයක්. දැනුමට හොඳයි. බණ අහන්න අහන අර විශ්වාසය වැඩි වෙනවා, දැනුම වැඩි වෙනවා. ප්‍රත්‍යක්ෂ වුණේ නැත්තම් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඊළඟට තව එකක් තියෙනවා කරන්න ඕනේ. ඒ තමයි පින්වතුනි යෝනිසෝ මනසිකාර කරන්න. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ එළඹ සිටි සිහියෙන් ඉන්නවා කියලා විතරක් අරගන්න එපා. තව ටිකක් ගැඹුරට ගිහිල්ලා බලමු. ඒකත් එහෙම තමයි. තව ටිකක් ගැඹුරට ගිහිල්ලා බලමු පින්වදෙනි. යෝනිහ මනසිකාර කරන්න කියලා කියලා තියෙනවා. යෝනිසෝ යෝනිස මනසිකාර කරන්න. යෝනිය කියලා කියන්නේ පින්වදෙනි උප්පත්තිය හදලා දෙන තැනට. යෝනිය කියලා කියන්නේ. එහෙනම් යෝනිහ කියලා කියන්නේ පින්වදෙනි උප්පත්තිය හදලා දෙන තැන මුදුන. කවුද පින්වදෙනි මේ උප්පත්තිය හදලා දෙන තැන මුදුනේ ඉන්නේ? කවුද ඉන්නේ? අවිද්‍යාව, තෘෂ්ණා. අවිද්‍යාව තෘෂ්ණා තමයි පින්වතුනේ මුදුනේ ඉන්නේ. යෝනිය හදලා දෙන්නේ ඔය යෝනිය කියන උප්පත්තිය හදලා දෙන්නේ අන්න ඒක. එහෙනම් ඔය යෝනිස මේ උප්පත්තිය හදලා දෙන තැන ඉහ හෙවත් අවිද්‍යාව තෘෂ්ණා කඩල යන කම මොකන්ද කරන්න ඕනේ? මන ඉසිකාර කරන්න ඕනේ. මේ අහගන්න ධර්මයෙන් පහරක ගහ පහරක ගහ පහරක ගහ ඔය ජාති මහා පහන් තැඹ කඩලා දාන්න ඕනේ. අවිද්‍යාව තෘෂ්ණා මිදෙන කම, මේ කැණි මඩල බින්දෙන කම්ම පින්වතුනි ඔන්න ඔය කියන යෝනිසෝ මනසිකාරය සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් අහගන්න ධර්මයේ මෙනෙහි කිරීමක් සිද්ධ වෙන්න ඕනේ මේ මොහොතේ. මක් වෙන කන්ද අවිද්‍යා තෘෂ්ණා කඩල යනකම් නැත්තම් වැඩක් නෑ. මේ සියල්ල බණහන වෙලාවේදී සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් දැන් පුළුවන් ද පින්වතුනි ඔහේ ඇහින්නම් වාලි ඉඳගෙන මේක කරන්න? නෑ. ඒකයි මම කියන්නේ අත් දවසේ බරට ඇවිල්ලා අර මේ පාරක් අයිනට වෙලා සීනි කිලෝ එකක් තියන් හිටියට සෝවන් වෙයිද? සෝවන් වෙයිද? නෑ. සීනි කිලෝ එක පද්ද පද්ද ඉන්නවා බන් ටික අහගෙන. සෝවන් වෙන්න බෑ. දැන් මෙතන ඉන්නවා හිතන්නක අවුරුදු දෙකක විතර ළමයි. ඒ ළමයා මෙතන ඉන්නවා. ඒ ළමයට කන් නැද්ද? කන් දිනවනේ. ඉතින් කන් දීපද අවබෝධ වෙයිද මේ කියන්නේ? නෑ. ඉතින් කනට ඇහෙනවනේ. එහෙනම් ඇහිලා විතරක් නැදි නේද? තව ටිකක් තියනවා නේද කරන්නේ? අන්න ඒකයි කියන්නේ තව ටිකක් තියෙනවා කරන්නේ. ඒ ටික කරගන්න ඕනේ. නිකන් හරියන්නේ නැහැ. එන අහන්නන් වාලේ බනහල නිරෝවන් වෙන්න බෑ. ඒක කවදාකවත් වෙන වැඩක් නෙමෙයි. එන්නේ හරි විදියට අහන්න. කරුණෙන් කරුණ අපි කතා කරගෙන යන්න. කරුණෙන් කරුණ කතා කරමු. හරි විදියට අහන්න බණ ටික. එතකොට හරි. මේ ලෝක සත්‍ය අවබෝධ කරගන්න ඕනේ පිංගද. සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා කියන්නේ මේ ලෝක සත්‍ය වැටහෙනවා කියන්නේ. අන්න එතනට යන්න ඕන. සෝතාපන්න ඵලයට පත්වීම කියලා කියන්නේ සිංහලෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත්වීම. ස්වාමීන් වහන්සේ සෝත කියනවා. මොකක් හේන් සෝත කියනවා? ඒ අහදි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝත කියනවා කියලා. එහෙනම් යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා නම් අන්න ඒ කෙනා සෝතාපන්නය. යමෙක් සෝතාපන්න වෙනකන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇති ඇති වැඩක් නැහැ. ඉස්සර සෝතාපන්න වෙනවනේ හොඳට බණ අහලා. දස්සනේ ඉන්න පහතබ්බ ධර්ම ශ්‍රවණයෙන් සෝතාපන්න ඵලයටපත් වෙන්න ඕනේ. එක බණකින් හම්බුනේ නැත්නම් ඊළඟ බණෙන් අහන්න ඕනේ. එහෙම නැත්නම් දියවිනි බණෙන් හරි අහලා කොහොම හරි සෝතාපන්න වුණේ නැත්නම් පින්වදින එතනින් එහාට මාර්ගය වැඩෙන්නේ නැහැ. මේ කොරන්න දෙයක් නැහැ. සමහර පිරිස් පටන් ගත්ත දවසේ ඉඳලා මොකද කරන්නේ? භාවනා කරන්න ගන්නවා. මේ භාවනා කරලා භාවනා කරලා භාවනා කරලා ඉතින් අවුරුදු 60ක් භාවනා කරලා පින්වදින සෝතාපන්න ඵලයටපත් නොවි කරන භාවනාවේ මාර්ගය වැඩෙන්නේ නැහැ. ඒකට හේක මම ඔබට කියලා පෙන්නන්න. මෙන්න මෙහෙම හිතන්න, ඔබගේ ගණිත ගුරුවරිය ඔබට ගණන් ටිකක් ගානක් උගන්වනවා. ඒ ගාන ඉගැන්වුවට ඔබට ගාන තේරෙන්නේ නැහැ. ගාන හදන හැටි ඔබට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ගණිත ගුරුවරිය කියනවා, එහෙනම් දැන් ගිහිල්ලා ඔය පොතේ ඔය තියෙන අභ්‍යාසයේ තියෙන ගණන් ටික ඔක්කොම හදන්න කියලා. ඔබ ගණන් කීයක් හදයි? ඔබ ගණන් කීයක් හදයිද පින්වද? එකක්වත් බෑ. ඒකයි. හැබැයි හදනවා වගේ හදන්න පුළුවන්. හදන එක වැරදි. ඇයි හේතුව? ගාන හදන විදිය දන්නේ නැති නිසා. එහෙනම් සෝතාපන්න ඵලයටපත් වෙනවා කියන්නේ නිවන් දකිනවා. නිවන් දැකීමට තමයි පින්වදින සෝතාපන්න ඵලය කියලා කියන්නේ. දුටු නිවන සාක්ෂාත් කිරීමට කියනවා අරිහත්ත්වය කියලා. එහෙනම් කලින් නිවන් දකින්න ඕනේ පින්වදින. නිවන් දකින්න නැතුව යන්නේ කොහෙද කියලා කොහොමද දැනගන්නේ? මොකද්ද කරන්න ඕනේ කියලා කොහොමද දැනගන්නේ? වචන මාත්‍ර වලින් දැනගෙන හරියන්නේ නැහැ. දැන් මෙතන මම ඇහුවොත් එහෙම ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ කියලා උඩ පැන පැන කියයි. ආර්ය අෂ්ටාංග මාර්ගය මොකද්ද කියලා? වචනනේ පින්වතුනි, ඔය වචන දැනෙලා හරියන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ තමයි. සම්මා දිට්ඨිය ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. නිකම් වචනෙට ඇවිල්ලා හරියන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කියනවා මොකද්ද? යහපත් දැක්ම කියලා. සම්මා දිට්ඨියේ යහපත් දැක්ම කියාගත්තොත් පින්වතුනි නිවන් දකින්න යහපත් දැක්මක් දකින්නවා කියලා කිව්වහම මොකද්ද? අම්මන සලකන එක යහපත් දැක්මක් නෙමෙයි. අම්මන සලකන්න ඕනේ කියලා හිතන එක යහපත් දැක්මක් නෙමෙයි. අම්මට සලකන නිවන් දැකපු කෙනෙක් මට පෙන්නන්න එහෙම. එහෙනම් තව ඊට එහාට ගිය අරුත් තියෙනවා පින්වතුනි. ඒ අරුත් ගලපලා ගන්න ඕනේ එතන. එහෙනම් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ මේ කියන හැම එකක්. නැත්නම් ආය යහන්න වෙන්නේ. ඇයි කොහොමද දන්නේ? බුදුහාඳුරු කියපෙහින්ද. එහෙනම් දැන් නිවන් දැක්ක හැකිද? දැන් මම ඔබෙන් අහන ඔබ සම්මා දිට්ඨිය කියලා එකක් තියෙන බව දන්නේ කොහොමද? එහෙම අහපු ගමන් ඔබට දෙන්න දෙන උත්තරේ මොකද්ද? බුදුහාඳුරු කියලා තියෙනවා. එහෙම නැත්නම් ගුරු හාමුදුරුව කියලා තියෙනවා. එහෙමත් නැත්නම් ත්‍රිපිටකයේ දැකලා තියෙනවා. එහෙමත් නැත්නම් පොතපතේ දැකලා තියෙනවා. එහෙම හරියන්නේ නැහැ. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය ලෙස දැන ගන්න ඕනේ පින්විතරේ තමයි. එතකට සෝතාපන්න වෙන්නේ නැහැ. එහෙනම් දැන් මේ දකින්න ඕනේ මේක. දකින්න නැතුව ගෑවි ගියොත් එහෙම පින්විතරේ කනාමුට්ටි ගහනවා වගේ වැඩක්. ඔහේ වනනවා. මුට්ටිය කොහේද? කනා වෙන තැනක ඉන්නේ. ඔහේ වනනවා. ඉතින් මුට්ටිය බින්දෙන්නේ නැහැ කවදාවත්. ඒ අපරාධයක්. ඉස්සලා මේ දහම් න්‍යාය ධර්මයේ අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරාට න්‍යාය ධර්මයේ තමයි මෙතනින් එහාට කරගෙන යන්න තියෙන දිගින් දිගටම දිගින් දිගට. න්‍යාය ධර්මයේ අවබෝධ කරගන්න ඒකයි සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා කියන්නේ. තවත් උදාහරණයක් ගත්තොත් බිඳුනි, අඹගෙඩියක් තියෙනවා තනිකරම කොළවලට වැහිලා. තනිකරම කොළවලට වැහිලා අඹගෙඩිය තියෙන්නේ. ඔබ ගල් කැටයක් අරන් අඹගෙඩිය කඩන්න යනවා. ගල් කීයක් ගහද්දි අඹගෙඩිය කැඩෙයි? අඹගෙඩිය පේන්නවත් නැහැ ගහේ. ගල් කීයක් ගහන්න වේද පින්වදින අඹගෙඩිය කඩන්න? තියෙන හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා දැක ගන්න ඕනේ. ඉස්සෙල්ලා පීරලා අඹගෙඩිය තියෙන තැන හොයා ගන්න ඕනේ. ඒ තියෙන තැන හොයාගත්තා කියලා කියන්නේ පින්වදින නිවන කියන්නේ මොකද්ද කියලා දැනුණා. රාගකයෝ නිබ්බානං, ද්වේෂකයෝ නිබ්බානං, මෝහකයෝ නිබ්බානං කියන තුන දැකලා තියෙන්නේ. දැන් ගල ගහන්න ඕනේ තැන පේනවා. නිවන කියන්නේ මොකද්ද කියලා දැකලා නිවන දැකලා කෙනෙක් මේ. දැන් ගන්නවා ගල අතට. ඔබ ගලක් අරගෙන තව එකකට ගහද්දි පිංගුදින ගල දිහාද බලන් ඉන්නේ? එහෙනම් මේ ඒ එල්ලේ දිහාද බලන් ඉන්නේ? එල්ලේ දිහා බලන් ඉන්නේ. එහෙනම් දැන් මොකද කරන්නේ? අන්න පිංගුදින සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා නිවන සිහි කර කර කර්මස්ථාන අරමුණු කරනවා. නිවන සිහි කර කර කර්මස්ථාන අරමුණු කරන ඕනෝක තමයි පිංගුදින නිවන් දකින්න ක්‍රමේ. හැබැයි උතන් දෙන්න නම් සෝතාපන්න වෙලා ඉන්න ඕනේ. නැත්තම් කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මේ කියන විදිහට කළ බලන්න යමෙක් සෝතාපන්නයි කියලා තමන්ට හැඟෙනවනะ. මේ කියන විදිහට කළ බලන්න. එම් එක දිහා බලා ගන්න, ශක්තිය දෙන්න ගලට. ඒ කිව්වේ මොකද්ද? නිවන සිහි කරන්න හැම මොහොතකම. නිවන සිහි කර කර මුක්ඛේ වූ පරමාර්ථයක් තියෙනවා. පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා. මුක්ඛේ වූ පරමාර්ථය සිහියට නගා ගන්න හැමතිස්සෙම. ඒක සිහි කරන්න හැමතිස්සෙම මුක්ඛේ පරමාර්ථය. මම මොකටද මේ ගල ගහන්නේ? අම කඩන්නේ. මොකටද ගල ගහන්නේ? අන්න අරක කඩන්නේ. මොකටද මේ ගල ගහන්නේ? අන්න අරක කඩන්නේ. ඔන්න ඕක වැටෙහෙන්න ඕනේ තමන්ට හැම මොහොතකම. එහෙනම් මුක්ඛේ වූ පරමාර්ථයෙන් හිත පිහිටන්න ඕනේ හැම මොහොතකම. ඒකට සිහිය පිහිටව ගන්න. ඒක සිහි කරනවා හැමතිස්සෙම කර්මස්ථානයේ අරමුණු කරනවා. අන්න එතකොට පින්විතින රාග ද්වේෂ මොහ නැසලා ගන්න පුළුවන්. ඒ ටික කර ගන්න නම් දැන් අරකට යන්නේ පැසෝතා වන්න ඵලයට. එහෙනම් ඒක කරගමු. ඒක වුණොත් හරියට හරි. එහෙම වුණ නැත්නම් පින්විතින සියවතාවක් හරි ධර්මය අහන්න. 101 වෙනි වතාවේ තේරෙයි. එකම බණ අහන්න, නැවත නැවත අහන්න. ඔය මෝඩ පඬිතුයෝ තමයි කියන්නේ සිංහතුනි, අයියෝ එකම જાතිය බණ නිතින්. ඉන්නේ කුණ්ඩින් තව ජාතක කතාවක් වෙනස් කරලා කිව්වනම් හරි සන්තෝසයි. ආනේ අද අලුත් බණක් කිව්වා. එකම බණ අහලා හරි පිංගුනේ මේ වැඩේ කරගන්න. අපි ඇවිල්ලා තියෙන එක પરමාර්ථයක මම බණ කියන්නාවේ ඔබට නිවන් දක්වන්නේ. ඔබ බණ අහන්නාවේ ඔබට නිවන් දකින්න නේද? එහෙනම් අපි දෙගොල්ලන්ගේම එකම પરමාර්ථයනේ තියෙන්නේ. මම මෙතනට ආවේ දිව්‍ය ලෝක යන බණ කියන්නේ නෙමෙයි. මොකද මම ඔබව අමාරු දාන්න කැමති නැහැ දිව්‍ය ලෝකෙට تعلق කරලා දාන්න. මම එන්නම් මේ කියන හැම කරුණක්. ඔබම ගියයි ඔබටම ප්‍රත්‍යක්ෂ වෙයි මේ දේවල්. හරි. දැන් ඔබට වැටහෙනවද බින්වතුනි මෙන්න මෙහෙම දෙයක්. අපි මේ සංසාරේ යන්න හරි කැමැත්තෙන් ඉන්නව නේද? දැන් ඇත්ත කතා කරමු. අපි මේ සංසාරේ යන්න බොහොම කැමැත්තෙන් නේද ඉන්නේ? මේ ඊළඟ මොහොත ගත කරන්න හරි කැමති නේද අපි? ඊළඟ මොහොතෙන් ඊළඟ මොහොතට යන්න බොහොම කැමති නේද අපි? එහෙනම් මේ මොහොතින් මොහොත බින්වතුනි මේ ඒ භවයන් අල්ලන්න හරි කැමැත්තෙන් ඉන්නවා. මේ ඒ භවයන් අල්ලන්න හරි කැමැත්තෙන් ඉන්නකොට ඔන්න ඔතනදී පිංගුතනි අපි තුල මුලා දෘෂ්ටියක් ඇති වෙලා තමයි අපි ඒ ගමන යන්නේ. ඒ මොහොතේ භවයන් අල්ලන්නේ. අන්න ඒක මේ දෘෂ්ටිය තමයි පිංගුතනි මේ භවය හරි මේ භවයට සුදුසුයි කියලා හිතාගෙන තමයි අපි මේ ගමන යන්නේ. අන්න සුභ කියන දෘෂ්ටියක් අපි තුල තියෙනවා. මේ ලෝකය හරි සුභයි. මේ ලෝකයේ තියෙන කරුණු කාරණා නිසා ඕනෑම දෙයක් නිසා ඊළඟ භවයේ ලබන්න හරි සුදුසුයි මේක. හරිම සුවයි. අන්න එහෙම ගත්ත දෘෂ්ටියක් තියෙනවා අපි තුන. ඔය භවයට සුදුසුයි කියලා ගත්ත දෘෂ්ටිය ඇති උනේ මොකක් හින්දාද? ඒකට තවත් දෘෂ්ටියක් හේතු වුණා. ඒ දෘෂ්ටිය තමයි පින්වතුනි මේ ලෝකය හරි සාරයි කියලා ගත්ත දෘෂ්ටිය. ලෝකය හරි සාරයි කියලා ගත්ත දෘෂ්ටියකින් දැන් ලෝකයේ සාරයි නම් ආයි උපදින කැමති නැද්ද ඔබ? හොඳට බලන්න. ලෝකයේ සාරයි කියලා දෘෂ්ටියක නම් ඔබ ඉන්නේ පිංගුතුනි ආයි උපදින කැමති නැද්ද ඔබ? ඒක නිසා තමයි ඔබ කැමති. ලෝකයේ සාරයි කියලා දෘෂ්ටි ගත වෙච්ච ගමන් පිංගුතුනි හිතර බලන්න ඔබ ගෙදරකට යනවා. ඒ ගෙදර හරි සාරයි කියලා හිතෙච්ච ගමන් ඒ ගෙදරම ඉන්න උත්සාහ කරන්නේ නැද්ද ඔබ? හරි ප්‍රියයි යන්නේ මට ඒ ගෙදරින් එළියට එන්න හිතෙන්නේ යන්නේ කීකී එතනම ඉන්න උත්සාහ කරන්නේ. දර බලන්න මේ භව ඒ භව හැම මොහොතකම හදා එතනම ඉන්න උත්සාහ කරනවා. අනේ මේක භවයට සුදුසුයි. ඒ වෙලාවේ සක්දෙය ඇවිල්ලා කිව්වොත් මේ මරණ නිවන් දක්වන්න මේ දැන් තප්පරයක් තියෙනවා ටග් ගන්න නිවන් දක්වන්න කියලා. කියයිද හා කියලා. බැ භවයට සුදුසුයි මෙතන. ඇයි? මේ සාරයි කියන තැනට වැටිලා ඉන්න නිසා. සාරයි කියන දෘෂ්ටියට වැටිලා ඉන්නවා. තින්ගදෙනි සාරයි කියලා දෘෂ්ටියට වැටුනේ කොහොමද? ඔබට සාර මොනවද පිංගුතුනි මේ ලෝකේ? ඔබට මේ ලෝකේ සාර මොනවද? එක කාන්තාවකට ඉන්නවා මේ ස්වාමි පුරුෂේ. කට ගොන්න බීගෙන ඇවිල්ලා රෑ එළි වෙනකම් පොල්ලක් අරගෙන තඩි බාලා. උදේට කාන්තාව ගෙයින් එළියට එනකොට ඇහුවොත් එහෙම උඹගේ මිනිහා සාරද බං කියලා. එයා මොන වගේ උත්තරයක් දෙයි? සාරයි කියයිද? නෑ. හැබැයි තව කාන්තාවකට ස්වාමි පුරුෂෙක් ඉන්නවා. ගෙදර ඇවිදilla ඔක්කොම ඇඳුම් කන්නුම් දෙයත් ඔක්කොම හොදලා මැදලා තියලා උයලා කවලා පොලා නිදාගෙන පහෝදාගේ කාන්තාවගේ හැමෝත් උඹගේ මිනිහා සාරයිද කියලා එහෙම එයා මොකද්ද කියන්නේ? සාරයි කියලා. එහෙනම් පින්වතුනි අපිට සාරයි කියන මුලා දෘෂ්ටියට වැටෙන්නේ මොකක් හින්දාද? ලෝකයේ සාරයි කියන මුලා දෘෂ්ටියට වැටෙන්නේ පින්වතුනි ලෝකයේ සුවයි කියලා හිතන නිසා. ලෝකයේ සුඛයි, ලෝකයේ සැපයි කියලා හිතන නිසා. එහෙනම් ලෝකයේ සැපයි කියන මුලා දෘෂ්ටියක අපි ඉන්නවා. ලෝකයේ සැපයි කියන දෘෂ්ටි ඉන්න නිසා සාරයි කියන දෘෂ්ටියට වැන්න සාරයි කියන දෘෂ්ටිය නිසා මේක සැරිසරන්න කැමැත්තෙන් ඉන්නවා. මේක ඔබට වැටහෙනවද නැද්ද? මම මේ කියන දේවල් ඔබගේ ජීවිත අත්දැකීම් වලට දාන්න. නැත්තම් මේක තේරෙන්නේ නැහැ. වැඩක් නැහැ කිව්වට. ඔබ බලන්න ඇත්තටම ඔබට සුභ කියලා තියෙනවද කියලා. ලෝකයේ පිළිබඳ සුභ දෘෂ්ටියක් තියෙනවද කියලා. ඒ වගේම බලන්න මේ සුභ කියන දෘෂ්ටිය හටගත්තේ කොහොමද කියලා. සාරයි කියන දෘෂ්ටිය නිසා නෙමෙයිද කියලා. සාරයි කියන දෘෂ්ටිය හටගත්තේ පිංගුතුනි සැපයි කියන දෘෂ්ටිය තුල. සැපයි කියලා හිතන නිසා තමයි හැමදෙස්සෙම සාර වෙන්නේ. දුක දෙයක් සාර වෙනවද කාටවත්? දුක දෙයක් කාටවත් සාර වෙන්නේ නැහැ. සාර වෙන්නේ පිංගුතුනි සැප දෙයක්. එහෙනම් සාරයි කියන දෘෂ්ටියක ඉන්නවා කියලා කියන්නේ පිංගුතුනි මොකද්ද? සැපයි කියන දෘෂ්ටියක ඉන්නවා. එහෙනම් දැන් මට කියන්න සැපයි කියන දෘෂ්ටියේ ඉන්නේ මොකක් මොන දෘෂ්ටියේ ඉන්න නිසා? සැපයි මේ ලෝකයේ සැපයි කියන දෘෂ්ටියේ ඉන්නේ මොන දෘෂ්ටියක් තියෙන නිසාද ඔබට? හොඳට හිතලා බලන්න. මේ ලෝකයේ සැපයි කියලා ඔබට හිතෙන්නේ මොන දෘෂ්ටියක් නිසාද? පින්වතුනි, ඔබට සැප ඔබ කැමති දේද අකමැති දේද? ඔබට සැප ඔබ කැමති දේද අකමැති දේද? කැමති දේ. එහෙනම් පින්වතුනි, මේ ලෝකයේ සාරය කියන දෘෂ්ටියකට වැහිලා ඉන්නවා නම් ඔබට තව දෘෂ්ටියක් තියෙනවා පින්වතුනි. අන්නේ දෘෂ්ටිය මොකද්ද? ඔබගේ කැමැත්තට මේ ලෝකේ තියෙනවා කියලා දෘෂ්ටිගත වෙනවා ඔබ. ඔබගේ කැමැත්තට ලෝකේ තියෙනවා කියලා දෘෂ්ටිගත වෙච්ච ගමන් ලෝකයේ සැපයි කියලා වැටෙනවා. ඒ වැටෙනකොටම ලෝකයේ සාරයි කියලා වැටෙනවා. එහෙනම් මේ සාර වූ ලෝකේ තව යන්න ඕනේ කියලා වැටෙනවා. ඔන්න බලන්න, ඕකට කියනවා පින්වතුනි විපල්ලාස කියලා. ඔය තිබිච්චි දෘෂ්ටි විපල්ලාසය. අනිච්චේ නිච්ඡන්ති, දුක්ඛේ සුඛන්ති, අනත්තේ අත්තන්ති, අසුභේ සුභන්ති. ඔන්න මුලා දෘෂ්ටි හතර. සෝතාපන්නයාගේ ඔය දෘෂ්ටි හතරම ගැලවිලා යන්න ඕනේ. මම ඊහිග පෙන්නලා දෙන්නේ දැන් ඔය ඵලයට පත් වෙනකොට ඔබ දැනගන්න එපා ඔබට ඒක නැහැ කියලා. දැන් ඒ දෘෂ්ටි වලින් ඔබ නිදහස් කියලා. ජීවිත අත්දැකීම් මුලින්ම ගන්න. මේ කීනේම තමන්ගේ ජීවිතේ නැත්තම් ඔබට නිවන් දකින්න බෑ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මෙහෙදි මේව අත්දැකීම් නැති කවුරුත් මේ තුන් ලෝකේ ඉන්න මේ විදිය නැහැ. මම ඔබට පෙන්නන්නම් පිළිතුරේ මේ ලෝකේ සැපයි කියලා ඔබට දෘෂ්ටිගත වෙන්නේ හැමතිස්සෙම මේවා තමන් වශයෙන් පවතිනවා කියලා හිතාගත්තාම. මේ මෙහෙම දෘෂ්ටියක් අපි ගාව තියෙනවා. ওই දෘෂ්ටිය තමයි මම මගේ කියන දෘෂ්ටියට හැරිලා තියෙන්නේ. හරිම දරුණු දෘෂ්ටියක් ඔය. මෙන්න මේව බලන්න මම ඔබට පෙන්නන්නම් ওই දෘෂ්ටිය ඔබ ගාව තියෙනවා කියලා. පින්වතුනි, අම්මා කියලා ගන්නකොට ඔබට වැටහෙන්නේ මරණයද ජීවත් වීමද? ඔබගේ අම්මාව සිහි වෙනකොට ඔබට හිතෙන්නේ මැරලා යන්න ඕනේ කියලාද, නැත්නම් හදහත ජීවත් වෙන්න ඕනේ කියලාද? ජීවත් වෙන්න ඕනේ කියලා. එහෙම වැටෙනකොට පින්වතුනි, ඔබට මට කියන්න ජීවිතේ කවදක්වත් ඔබට හිතලා දෙනවද ඔබගේ අම්මා මැරෙයි කියලා? හොඳට කල්පනා කරලා බලන්න. ඔබට කවදාකවත් හිතලා දෙනවද ඔබගේ අම්මා මැරෙයි කියලා? නෑ. හැබැයි අනිත් අයගේ අම්මල ඕනේ තරම් මැරෙනවා. හැබැයි මගේ අම්මා මැරෙන්නේ නෑ. ඔන්න ඔතන ওই දෙක එකතු කරලා බලන්න පින්වතුනි, මහා දෘෂ්ටියකින් ඔබ පෙළෙනව නේද කියලා? ওই දෘෂ්ටියක් තියෙනව නේද කියලා ඔතන? ඇයි අම්මා කියලා මතක් වෙනකොට වැටෙන්නේ මොකද ජීවත් වෙන්න ඕනේ කියලා? ඒත් එක්කම අර දෘෂ්ටිගත වීම නිසා මොකද හිතෙන්නේ? මගේ කැමැත්ත වෙනවා. මගේ කැමැත්තට වෙනවා මේක. ඒක නිසා කවදාවත් හිතෙන්නේ නැහැ පින්වතුනි අම්මා කියන කෙනා මකේ කියලාද? මැරෙයි කියලා. තමන්ගේ දරුවා මැරෙයි කියලා එක මොහොතක්වත් හිතුවද ඒක අම්මා කෙනෙකුට? ලෙඩ ඇඳේ, පණ ඇඳ ඇඳ ඉඳද්දී නම් හිතෙන්න පුළුවන්. ඒ හැරෙන්න එක මොහොතකවත් හිතලා දිනන තමන්ගේ දරුවා මැරෙයි කියලා නෑ. ඇයි මගේ දරුවා කියලා ගත්තකම මොකක්ද එන්නේ? අනේ හොඳට සහතින් ඉන්න ඕනේ. ඒක තමයි එන්නේ. ඒ එනකොටම අර දෘෂ්ටිගත වෙනවා. අර දෘෂ්ටිය තියෙනවනේ. ඒ දෘෂ්ටිය මොකද්ද කියන්නේ? ආ, ඒ විදිහට වෙනවා. මේ මගේ කැමැත්ත මොකද්ද? ඒ විදිහටම වෙනවා. ඒක නිසා කවදාවත් හිතෙන්නේ නැති උදේ තමන්ගේ දරුවා මැරෙයි කියලා. තව උදාහරණ කතා කරමු. එතකොට ඔක හොඳට තේරිලා යයි ඔබට තියෙන දෘෂ්ටිය. ඔබට ඕන වෙනවා ටීවී එක දාන්න. ටීවී එක දාන්න ගිහිල්ලා පින්වතුනි රිමෝට් කන්ට්‍රෝල් එකේ ඔන් කියන බටන් එක ඔබන්නේ යනකොටම ඔන්න ඔය වෙලාවේදී ඔබගේ හිතට එන්නේ මොකද්ද? මේක ඔබ ගවමක් එන්න ඕනේ. ඔබ ගවමක් එන්න ඕනේ. ටීවී එක ඔන් වෙන්න ඕනේ. එහෙනම් දැන් ඒක නේද කැමැත්ත මේ වෙලාවේ? හිතෙන්නේ මේ වයි කැමැත්ත වෙයි කියලා නේද? මගේ කැමැත්ත වෙයි. මේ මහත්ය කැමැත්ත නෙමෙයි මගේ කැමැත්ත වෙන්නේ. හිතන්නකො ඔය ටීවී එක දාන්න ඔබගේ දරුවා යන්නේ. දරුවා රිමෝට් කන්ට්‍රෝල් එක අරගෙන ඕක දානවා ටීවී එක වැඩ කරන්නේ නැහැ. අනේ අම්මේ මේක වැඩ කරන්නේ නැහෙනි. තාත්තේ වැඩ කරන්නේ නැහෙනි. සෙටි උඩ ඉඳගෙන ඔබ කියන්නේ නැද්ද? කෝගේ ඉන්න බලන්න මම ඕක බල දාලා බලන්න. එතන ළමයාට වැඩ කරන්නේ නැතික ඔබට වැඩ කරන්නේ කොහොමද? ඒ ළමයා ඔබන බටන් එකට ඔබ තව හයියෙන් ඔබ හුවන්ද වැඩ කරන්නේ? ළමයා එගුවට වැඩ කරන්නේ නැති එක ඊමට ඔබ කියනවා කෝගේ ඉන්න මන් දාලා බලන්න. එහෙම කියන්නේ පින්වතුනි ළමයාට වැඩ කරන්නේ නැහැ. හැබැයි මට වැඩ කරනවා. ඇයි මේ මේ අර මේ මම කියන දේ මම හිතන දේ වෙනවා. මේ දේ වෙන්නේ මට ඕනේ හින්දා. ඔන්න ඔහොම දෘෂ්ටිගත වීමක් තියෙනවා. හොඳම එක හදාගෙන තමයි පින්වතුනි මේ දෘෂ්ටියට යන්නේ අපි හැමතිස්සෙම. පාර අයිනක ඉන්නව කෙල්ලෙක්. කොල්ලෙක් මේ කෙල්ලව දැකපු ගම ඒ කොල්ලගේ හිතේ සංයෝජනයක් හට ගන්නවා. මම ඒ ගැන පස්සේ කතා කරන්න, අද කතා කරන්නේ නැහැ ඒ ගැන. සංයෝජනේ කොහොමද හටගන්නේ කියලා. ඒ ගැඹුරු පටිච්ච සමුප්පාදයේ තියෙන කරුණ. කොල්ලගේ හිතේ සංයෝජනයක් හටගත්තහම දෘෂ්ටියට එකතු වෙලා ඕක කොල්ලට හිතෙනවා මොකද්ද? දැන් මේ හැංගිච්ච විදිහක් තියෙනවනේ. ඒකම වෙයි කියලා. හැංගිච්ච විදිහක් තියෙනවනේ දැන්. ඒකම වෙයි කියලා තමයි දැන් මේ දෘෂ්ටියට එන්නේ. මගේ වශයෙන්ම මේක තියෙයි. මගේ කැමැත්ත මොකද්ද? මේ විදිහටම දැන් මේක වෙයි කියලා හිතෙනවා. ඒ හිතිලා නේද පින්වතුනි රබන් ගහර තොලම් බැඳලා ගෙදර අයියන්නේ. ගෙදර ළමං ගිහිල්ලා පළවෙනි දෙවෙනි දවස් වෙනකොට තේරෙන්නේ නැද්ද? මං කැමති විදිහට නෙමෙයි මේවා තියෙන්නේ කියලා. ඒකනේ සමාජේ වහරක් තියෙන පින්වතුනි බැඳගත්තා නම් බෙරේ ගහපන් කියලා දැන්. දැන් ඉනේ බැඳගත්ත නිසා නේද පින්වතුනි මේ බෙර ගහන්නේ. හැබැයි බෙරේ බිම තියෙන වෙලාව නම් හරි ලස්සනට බරපොට ඇදලා කොහොම වෙලා තිබුණේ. දැක්කේ ගමන් මොකද හේතුනේ? ආ මේක මං කැමති විදිහට මේ හොඳට මට ගහන්න පුළුවන්. දැන් මොකද වෙලා තියෙන්නේ? අතපය ලෙඩි ගිහින්. ඒත් කමක් නැහැ. ඉත කරන්න යන්නේ නැහැ. බෙරේ බැඳගෙන තියෙන්නේ. එහෙනම් ඒක ගහන්න. ඔබට වාහනයක් ගන්න යන්න ඕන වෙනවා. වාහනයක් කියලා කියනකොට පින්වදනේ ඔබ ගන්න යන වාහනේ කියනකොටම ඔබ ඔළුවට වැටෙන්නේ මොකක්ද? දැන් ඔබ කැමති මාකාරයේ වාහනේ හැදුනට පස්සේ අර දෘෂ්ටියෙන් මොකද්ද කියන්නේ? ආ දැන් මේ හිතන් ඉන්න එක තමයි වෙන්නේ. එහෙනම් බය නැතුව ඇලුන වාහනේට. හොඳ බලන්න වාහනේට ඇලෙන්නේ නැහැ. හැබැයි දෙවි කෙනෙක් ඇවිල්ලා පෙන්නුවොත් එහෙම. මේන් බලපන්. උඹ වාහනේ අරගෙන හෙට යනකොට උඹට වෙන්නේ දෙයි. මුළු පවුලම ප්‍රපාතයකට වැහැලා මැරිලා යනවා. ගණීද ඕක? ඔය වාහනේට තණ්හා කරයිද? නැහැ. හැබැයි දැන් ඔබ වාහනේ ගන්නකොට ඔබ දැනගෙනද ගත්තේ? නැහැ. එනම් මුලා දෘෂ්ටියකින් ඔබට දුන්න නේද ඔබ කැමති විදියට ඔබ වෙයි කියලා. ඇයි ඔබ වහ බොන්නේ නැත්තේ? ඇයි ඔබ වහ බොන්නේ නැත්තේ මින්ගතනේ? ඈ? මැරෙයි කියලා හිතන ඉඳ නේද? එහෙනම් ඔබ මේ වහ කියලා දකින්නකොටම මින්ගතනේ ඔබගේ හිතේ බැහැගෙන සංයෝජනයක් හදනවා. ඒ සංයෝජනේ හදනකොටම ඔබට වැටෙනවා මොකද්ද? ආ මේක දැන් වෙයි කියලා. හැම තිස්සම විගුදින ඔය මුලා දෘෂ්ටියෙන් අපි ඉන්නේ. මේක දැන් වෙයි කියලා. වහ බෝතලයක් හොඳට හොදලා ෆැන්ට ටිකක් දාලා තියෙනවා. ඒත් බොයිදෝ? ලේබලේ තියෙන්නේ මොකද්ද? වහ. දැන් බොයිදෝ? නෑ. එහෙනම් හේතුඵල හැදෙනකන් ඉන්නේ නෑ. මුලා දෘෂ්ටියෙන් යුක්තව කටයුතු කරනවා. මේ දැන් මේ වෙලාවේ තමන්ට දැනෙන්නේ මොකද්ද? අන්න ඒක වෙයි කියලා. තමන්ට දැනෙන්නේ පින්වතුනි උපාදාන කරගත්ත හොඳම ටික. ඒ හොඳම ටිකෙන් තමයි අර සංයෝජනේ හැදෙන්නේ. ඒ සංයෝජනේ හැදිච්ච ගමන් ඒකම වෙයි කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් එහෙනම් පින්වතුනි තමන්ට කැමති මේක නම් සංයෝජනේ විදිහට හැදෙන්නේ. ඒකම වෙයි කියලා නම් හිතාගෙන ඉන්නේ පින්වතුනි ඔබට හැමතිස්සෙම වැටෙන්නේ නැද්ද මේ ලෝකේ හරි සුවයි කියලා? හැමතිස්සෙම වැටහිලා ඉන්නේ නැද්ද මේ ලෝකේ හරි සුවයි කියලා? තවත් ගන්නක උදාහරණයක්. දරුවෙක් හදන්න ඕන වෙනවා අම්මෙකුටයි තාත්තෙකුටයි. යනවා අක්කලා ගෙදර. අක්කගේ දුව හුරතලේට ඇවිදින්න හේට මේට නැලමිලා යනවා ටික. දැන් දෙන්නට හිතෙනවා අනේ අපිට මේ වගේ දුවෙක් හම්බුණා නා. දැන් උපාදානයක් ආවා. දැන් නාම රූප උපාදාන කරගෙන දෙන්නත් එක යනවා. දැන් මේ මේ දෙන්නට පින්වතුනි ඕනේ වෙලා තියෙනවා දරුවෙක් හදන්න. දරුවෙකුට තණ්හාව හැදිලා තියෙන්නේ දැන්. දැන් ওই දරුවෙකුට තණ්හාව හැදිලා තියෙන්නේ මොන දරුවටද පින්වතුනි ওই තණ්හාව හැදිලා තියෙන්නේ? මොන දරුවටද ওই තණ්හාව වෙලා තියෙන්නේ? අන්න එදිනේ ප්‍රශ්නේ තියෙන දැන් දරුවෙකුට තණ්හයි මොන දරුවටද ওই තණ්හාව දැන් මේ හැදිලා තියෙන්නේ? අර හිතේ හැදිච්ච දරුවට අර නාම රූප උපාදානයකින් හදාගත්ත දරුවෙක් ඉන්නවා. මේ දරුවව හදන්න ලේසි වෙන්නේ නැහැ. ඇයි? නංගිගේ පොඩි එකාගෙන් කමුල ගත්තා. අයියාගේ පුතාගෙන් ඔළුව ගත්තා. එහා ගෙදර එකාගෙන් කන් දෙක ගත්තා. ඔහොම ඔහොම ඔහොම උපාදාන වෙච්ච ඔක්කොම එකතු වෙලා තමයි තින්ගුදින අරක දැන් හිතේ හැදිලා තියෙන්නේ. අර මුලා දෘෂ්ටියත් ඕකට වැටිච්ච ගමන් මොකද වෙන්නේ? මේකම වෙයි කියලා හිතෙනවා. අර මගේ කැමැත්තම වෙයි කියලා හිතෙනවා හැමතිස්සෙම. මගේ කැමැත්තම වෙයි කියලා හිතලා තින්ගුදින මේ දෙන දරුවෝ හදන්න ලෑස්තිය දැන්. එකපාරට දෙවි කෙනෙක් ඇවිල්ලා පෙන්නනවා. උඹලා දරුවෙක් ඉල්ලුවා නේද? මේ ඉන්නේ උඹලට හම්බෙන්නේ යන ළමයා. ඔළුවේ පැත්තක් ඇතුළට බැහිච්ච, අනිත් පැත්තේ මූණේ මයිල් පිරිච්ච මහසෝණෙක් වගේ ළමයෙක්ව පෙන්නනවා. දැන් ගණීද? දැන් ගණීද? දැන් ගණීද පින්නේ? එහෙනම් දැන් තණ්හා වෙන්නේ මොකද කියලා තේරෙනවද ඔකට? තණ්හා වෙන්නේ පින්නේ හැම මොහොතකම තමන් කැමති දේ වෙයි කියලා ගන්න දෘෂ්ටිය නිසා. ඒකයි මේ ලෝකේ සැපයි කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් තමන් කැමති දේ වෙනව නම් සැප නැද්ද? එක පාසල් ගුරුවරියකට ඉන්නවා දරුවෝ දෙන්නේ. තාත්තගේ රස්සාව කසිප්පු පෙරන එක අම්මන් ඉස්කෝලේ උගන්වනවා. දරුවෝ දෙන්නේ කින්නව එක දරුවෙක් බොහෝම හොඳට ඉගෙන ගන්නවා අහිංසක ළමේ. අනිත් ළමයා ඉගෙන ගන්න කැමතිම නැහැ. ඒක මොකද්ද කරන්නේ? ඔය ගංජා ගහ ගහ කසිප්පු පෙර පෙර ඉන්නවා. දැන් මට කියන්න, ඔය ළමයි දෙන්නගෙන් ඔය ගුරුවරියට සුව කවුද? ගුරුවරියට සැප කවුද? ගුරුවරියට සාර කවුද? ඇයි එහෙනම් පින්විතනේ? ගුරුවරියගේ වසඟේ තියෙන නිසා නේද? ගුරුවරියගේ කැමැත්තේ තියෙන නිසා ඒ ළමයා හරි සැපයි, හරි සාරයි. අනිත් ළමයා සැපත් නැහැ, සාරත් නැහැ. හැබැයි කොහොමද තාත්තට? තාත්තට සැප කවුද? කවුද පින්විතනේ තාත්තට සැප? තාත්තට සැප තාත්තගේ කැමැත්තේ ඉන්න කෙනා. කවුද තාත්තා කැමැති ඉන්නේ කෙනා? ඔන්න එහෙනම් හොඳාකාරවම බල හිතා ගන්න පිඟුතුනි, මේ ලෝකේ මේ ද්‍රව්‍ය වස්තුන්ට සත්ත්ව පුද්ගලයන්ට අපි ඇලෙන්නේ හැමතිස්සෙම ඔන්න ඔය කියපු මුලා දෘෂ්ටි අපි ගාව තියෙන නිසා. මගේ කැමැත්තට වෙයි කියලා හිතලා තමයි ටංගාල ගිහින් අලෝගයි. මගේ කැමැත්තට වෙයි කියලා හිතලා. එහෙනම් ඔන්න ඔය දෘෂ්ටියේ ඉන්නකොට ඇලීමක් ගැටීමක් කියන දෙක විද්‍යාමාන වෙනවා හැම මොහොතකම. ඇයි මගේ කැමැත්තට තියෙනවා කියන හිතාගත්ත ගමන් තියෙනවා නම් මොකද වෙන්නේ? ඇලෙනවා. නැති වුණොත් මොකද වෙන්නේ? ගැටෙනවා. අර රිමෝට් කන්ට්‍රෝල් එක. රිමෝට් එකෙන් ටීවී එක දානකොට වැඩ කළොත් මොකද වෙන්නේ? ඇලෙනවා. හරි හොඳ රිමෝට් එක. දාන නැති වුණොත් මොකද වෙන්නේ? ගැටෙනවා. ගන්න නැද්ද? චුක් ගන්න නැද්ද එකපාරට? හොඳට බලන්න. ඒ ගැටිලා. ඇයි ඒ? ඉතින් ඇයි ඇලුනේ ගැටුනේ? ඇයි ඇලුනේ ගැටුනේ? ඉතින් මගේ කැමැත්ත තියෙනවා කියලා හිතාගත්ත නිසා. රිමෝට් එක දැම්මම, රිමෝට් එකේ බටන් එක ගැහුවම ටීවී එක වැඩ කරන්නේ මගේ කැමැත්තටද? නමුත් හිතාගෙන ඉන්නව එහෙම එක. ඕකෙන් තමයි තියෙන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ. දැන් හිතන්නක මෙහෙම එක. පුතේ ඔය පිහිය ගේන්න කියලා කියනවා. පුතා අරන් එනවා පිහිය. ඕක නෙමෙයි ළමයි. ඇයි එහෙනම්? ඇයි කේන්ද්‍ර ගියේ? ඇයි චූක් ගාල? ඕක නෙමෙයි ළමයෝ කියන්නේ. ඔය චූක් ගෑවේ කේන්ද්‍රය කියන නිසා. එහෙනම් පුතේ මේ පිහියගේ, පුතේ ඔය පිහියගේ එන්න කිව්වහම මේ ඔබ හිතින් හදාගත්ත පිහිය, එන ඔබට ඕනේ පිහිය එතන තියෙනවා. ඒකම ගේයි කියලා මුලා දෘෂ්ටිකර වැටුන්නේ නැද්ද ඔබ? ඉතින් ඒ අහිංසක කොල්ල කොහොමද ඒක දන්නේ? ඔය මුලා දෘෂ්ටියක් නේ ඔබට තියෙන. මේක ඔබට වැටහෙනවද? මේ දෘෂ්ටිය තේරෙන්නේ නැත්නම් නිවන් දකින්න බෑ. මේ දෘෂ්ටිය හොඳට තේරෙන්න ඕනේ තමන්ට. මෙතනින් ගැලවෙන්න එපා. මේ මහා මුලාවක මේ ඉන්නේ. මෙතනින් ගලව ගන්න ඕනේ තමන්. මුලා දෘෂ්ටියෙන් මිදලා යන්න ඕනේ. එතකොට තමයි ඇත්ත මොකද්ද කියලා පේන්න පටන් ගන්න. එහෙනම් පුතේ ඔය පිහිය ගේන්න කිව්වහම ඔබට ඕනේ පිහියක් තියෙනවා. හැබැයි ඒ වෙලාවේ ඔබ වසගිය තිබ්බේ නැද්ද ඒ කරුණ? ඔබ හිතාගත්තේ මොකද්ද? ඔබට කැමති එකම ගේයි කියලා. දැන් තේරෙනවද පිංගුදින ඔන්න ඔය දෘෂ්තියෙන් තමයි අපි හැමතිස්සෙම ඉන්නේ කියලා. ඔය දෘෂ්තියෙන් තමයි පිංගුදින අපි දේවල් වලට ඇලෙන්නේ. අපිට ශ්ලෝකේ සැපයි කියලා දෘෂ්ටිගත වෙන්නේ ඔන්න ඕක නිසා. ඉතින් අපිට කැමති දේ වෙනවද සැප නැද්ද? අපිට කැමති විදිහට හැමදේම වෙනවා නම් සැප නැද්ද? හරි සැපයි. මේ සැපයි නම් සාරයි. සාරයි නම් සුබයි. මොකටද මෙතන යන්නේ? ඔය පරිණිම්මිත වසවද්දි දිව්‍ය ලෝකේ ඉන්න කෙනෙක්නේ මාර්යා කියන්නේ. ඒ මාර්යාට තියෙන ඔය මුලා දෘෂ්ටියට පත් වෙලා තියෙනම මාර්යා. පරිණිම්මිත වසවද්දියේ තියෙන ස්වභාවයක් Tamanta හිතෙන දේ හිතේ සැනින් පහළ වෙනවා. ඉතින් Taman වසගේම ඔක්කොම තියෙනවා. වගේ තියෙනවා. නමුත් ඒ පුණ්‍ය ඵලයකින් ලැබෙන එක. පුණ්‍ය ඵලයකට අදාළ පුණ්‍ය විපාකයකින් තමයි ඒක සිද්ධ වෙන්නේ. එතනත් හේතු ඵලයක් තමයි තියෙන්නේ. නමුත් මාර්යාට හිතෙනව මොකද්ද? මට හිතෙන දේ හිතන සැනින් ලැබෙනවා. එහෙනම් මගේ වසඟේ පවතිනවා. නමුත් වසඟේ පැවතීමක් නෙමෙයි. දැන් තථාගතයන් වහන්සේට රණ්ඩු වල්ලන්නේ ඒකයි ඇවිදින්න. වෙන දෘෂ්ටියක ඉන්නේ ඒක නිසා. මේ ලෝකේ සාරයි කියලා එයා කියනවා. ඇයි යා එහෙම කියන්නේ ලෝකේ සාරයි කියලා? ඇයි හිතෙන දේ හිතන ගමන් ලැබෙනවනේ. ඉතින් ලැබෙනව නම් සැප නැද්ද? සැපයි. සැප නම් සාර නැද්ද? සාරයි. සාර නම් දුක නැද්ද? සුබයි. ඒක නිසා කියන්නේ මොකද? ඔය පින් දහම් කරලා හොඳට හිටාල්ලා. මොකද මේකෙන් නික්මෙන්නේ? ඔය බොරුනේ ඔය මිනිස්සයා කියන්නේ. ඒ විදිහට තමයි තථාගතයන් වහන්සේට අපහාස කරන්නේ. බොරු කියනවා කියලා. එහෙනම් දැන් හොඳාකාරව දැක ගන්න පිළිදෙන ඔන්නෝම දෘෂ්ටියක් තියෙනවා. ඔය දෘෂ්ටිය නිසා නිරන්තරයෙන්ම අපි ඇලෙනවා ගැටෙනවා. ඇලෙනවා ගැටෙනවා. ඔබ ජීවිතේ යම් ඇලීමක් ගැටීමක් සිද්ධ වුණා නම් අද මේ දක්වා. ඒ කියන්නේ හැම තප්පරයකම ඔක වෙනව ඔබට. ඒ ඇලීම ගැටීමට හේතුව පින්වදිනේ ඔන්න ඔය කියපු මුලා දෘෂ්ටිය. මගේ වසගියේ තියෙනවා මගේ කැමැත්තට වෙනවා. මගේ කැමැත්තට තමයි ඔක්කොම වෙන්නේ කියලා හිතාගත්ත දෘෂ්ටිය. හරි. දැන් අපි බලමු. ඕක මුලා දෘෂ්ටිය නම් මොකද්ද ඇත්ත? මගේ වසඟේ නෙමෙයි නම් මගේ කැමැත්තට නෙමෙයි නම් තියෙන්නේ කාගේ කැමැත්තටද තියෙන්නේ? දෙවියන් වහන්සේගේ. කාගේ කැමැත්තටද එහෙනම් තියෙන්නේ? මගේ කැමැත්තට නෙමෙයි නම් තියෙන්නේ පින්විතනේ. එහෙනම් මට කියන්නක ලෝකේ ඇත්ත මොකද්ද කියලා. මෙන්න මෙතන තමයි පින්විතනේ හැම කෙනෙක්ම හිර වෙන්නේ. හැම කෙනෙක්ම කියලා කිව්වේ ඔය සියලු වාග්යම කිය හිර වෙන්නේ මෙන්න මෙතනින්. මොකද මේ මෙතනින් එහාට මේක ගන්න පුළුවන් එකම එක්කෙනයි ලෝකේ ඉන්නේ. කවුද ඒ මහා උත්තමයා? තථාගතයන් වහන්සේ. උන්වහන්සේ ලෝකෙට බිහි වෙනකල් මේ ලෝකේ යථාර්ථය අඳුරගන්න බැරි වුණා. එහෙනම් මෙතනින් එහාට යන්න නම් පින්වතුනි උන්වහන්සේගේ වාදය ගන්න ඕනේ. මොකද්ද පින්වතුනි තථාගතයන් වහන්සේගේ වාදය? හේතුඵල වාදය. එහෙනම් මේ ලෝක සත්‍ය කිව්වේ හේතුඵල වාදයට. හේතුඵල වාදයෙන් ගන්න මේක. මගේ කැමැත්තට වෙනවා කියන එක හිතාගත්තට හරියන්නේ නැහැ. හේතුඵල වාදේ නැතුව පින්වතුනි නිවන් දකින්න බෑ. තථාගත දේශනාවේ තියෙනවමයි ඒක. පටිච්ච සමුප්පන්න දහම් න්‍යාය ධර්මයේ අවබෝධ කරගන්න නැතුව සෝතාපන්න වෙන්න බෑ. ඒක අවබෝධයට එන්න ඕනි. මොකද ඒක එහෙම නැතුව නිවන් දකින්න පුළුවන් නම් පින්වතුනි බුදුහාමුදුර ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා සෝතාපන්න ඉන්න තිබුණා. ඇයි උන්වහන්සේ පහළ වෙන්න කලින් මිනිතුවක හොය හොය ඉදී? නමුත් හේතුඵල ධර්ම හොයා ගන්න බැරි වුණා. හොයාගත්තේ මොකද්ද? කට්ටියක් කිව්වා ආත්මයි කියලා, තව කට්ටියක් කිව්වා අනාත්මයි කියලා. දෙසටක් මිත්‍යා දෘෂ්ටි ගාගන් හැදිලා. ආත්ම වශයෙන් කට්ටියක් තර්ක කර හිටියා, අනාත්ම වශයෙන් තව කට්ටියක් තර්ක කර හිටියා. තථාගතයන් වහන්සේ ලෝකෙ බිහි වෙන කම්පිනුතේ ලෝකේ යථාර්ථයවත් හේතුඵල වාදය ඉදිරිපත් කරගන්න බැරි වුණා ඔය කාටවත්. එහෙනම් දැන් හේතුඵල වාදයෙන් ගමුවකට උත්තරේ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඔය ඔය ඔය වේලි දෙක ඇති හොඳටම නිවන් දකින්න. හේතුම් පටිච්ච සම්භූතං, හේතුන් ගැළපිලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. හේතු භංගා නිරුජ්ජති, හේතු භංග වුණොත් නිරුදා වෙලා යනවා. ඔන්න බලන්න පිංතු, හේතුන් ගැළපිලා බැඳීමෙන් උදා වෙනවා, හේතුන් නිරුද්ධ වීමෙන් නිරුදා වෙලා යනවා, හේතු භංග වීමෙන් නිරුදා වෙලා යනවා. ඔන්න ඔබ තේරුම් ගමු හොඳට ඔය කියපු කතාව. මේක වැටහුණොත් හරි. හේතුන් ගැළපිලා බැඳීමෙන් උදා වෙවි තියෙන වස්තු. දැන් මෙතන තියෙන ලයිට් එක, මේ ලයිට් එක පින්වතුනි උදා වෙවි තියෙන්නේ. මේ ලයිට් එක ඇති වෙලා නෙමෙයි තියෙන්නේ. උදා වෙමි තියෙනවා මේ ලයිට් එක හැම මොහොතකම. මේ ආලෝකයේ උදා වෙමි තියෙන්නේ. මේක ඇති වෙලා නෙමෙයි තියෙන්නේ. ඔන්න ඔන්න වචන දෙකේ හොඳ වෙනස තේරුම් ගන්න. මේ ලයිට් එක මේ ආලෝකය ඇති වෙලා නම් දැනටමත් මේක ඇති වෙලා නම් පින්වතුනි මම ස්විච් ඔෆ් කරපු ගමන් මේක නිවේද? මං ස්විච් ඔෆ් කළා කියන්නේ පින්වතුනි හේතු නැවැත්තුවා නේද? ඉතින් ඇති වෙලා නම් තියෙන්නේ හේතු භංග වුණාට නැති වෙන්න පුළුවන්. නෑ. එහෙනම් ඒක හැමමම තියෙන්න ඕනේ. නැති වෙන්න නම් මං පොල්ලකින් ගහලා හරි ඕක අයින් කරලා දාන්න ඕනේ. එහෙනම් ඒ ලයිට් කුට්ටිය කඩලා ආලෝක කුට්ටිය කඩලා මං පැත්තකින් තියන්න ඕනේ. අන්න එතකොටයි නැති වෙන්නේ එහෙනම්. දැන් එහෙම වෙයිද පින්වතුනි මං මේක ස්විච් එක ඔෆ් කළොත් මේක තවදුරටත් තියෙයිද? නෑ. ඔබට කියන්න පුළුවන් ද පින්වතුනි කොහෙටද ගියේ කියලා ලයිට් එක? දැන් මෙතන ආලෝකයක් තියෙනවා මම මේක ස්විච් එක ඔෆ් කළා මේ ආලෝකය කොහෙටද ගියේ? උතුරට ගියාද දකුණට ගියාද කොහටද ගියේ කියන්න පුළුවන්ද? කියන්න බෑ. එහෙනම් පින්වතුනි මෙතන වෙන්නේ එක දෙයක්. හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. හේවත් උදා වෙවි තියෙනවා. මේ ඵලය උදා වෙවි තියෙනවා. හේතු නැති වෙච්ච එක මම මොකද වෙන්නේ? උදා වෙන එක නතර වෙනවා. එහෙනම් අහන්න පුළුවන්ද කොහෙද ගියේ කියලා? අහන්න පුළුවන්ද පින්වතුනි කොහටද ගියේ කියලා? නෑ. ඇයි ඒ? හේතුන් තියනකම් උදා වෙවි තියෙනවා. හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? උදා වෙන එක නතර වෙනවා. දැන් අහන්න පුළුවන්ද කොහෙද ගියේ කියලා? නෑ. ඔන්න තේරුම් ගන්න. ඇති වුණා කියලා කිව්වොත් එහෙම ආන්න වෙනවා නේද? කොහො දැන් එන්න? කොහටද ගියේ කියලා? එහෙනම් ඇතිවීමක් නැතිවීමක් පනවන්න බෑ පින්වතුනි මේ ලෝකේ. ඇත යනු එකාන්තයේකි, නැත යනු තවත් අන්තයේකි. ඔය අන්ත දෙකටම බහිඳතු මාධ්‍ය තුලින් නිවන් දකින ක්‍රමවේද තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. මාධ්‍ය තුලින් කිව්වෙ මැදින් එහෙම නෙමෙයි. මැදුම් පිළිවෙත මැද මාවත කියලා හදාගෙනද හිතාගෙන ඉන්නේ? අරකට එපා, මේකට එපා, මැද්දේ ඉන්න කියලා. ඒකනේ කියන්නේ මේ ඕනෙවට වඩා මේ ඕනෑම දෙයක් ඕනෑම නෑ. ඔය කට්ටියදී පොඩ්ඩක් අර මේ බුදුබණ අදහන්න එනකොට මේ සම්බුද්ධ දේශනාව ප්‍රගුණ කරගෙන කාට හරි පැවිද්දට එහෙම යන්න ඕනොත් මොකද කියන්නේ? මේ ඕනෑම දෙයක් ඕන්ට වඩා ඕනෑම නෑ. හරිද? බුදුහාඳුරෝ කියලා තියන්නේ කොහේ යන්න කියලා? බුදුහාඳුරෝ කියලා තියන්නේ මැදමාවතේ යන්න. මැද එහෙටත් නැතුව මෙහෙටත් නැතුව මැද ඉන්න. ඔච්චර තමයි අහගත්ත ධර්මය. මැදමාවත කියන එකක් නෑ පිටින්. මජ්ඣිමා පටිපදා කියලා කිව්වේ මාධ්‍යයක් තියෙනවා. මාධ්‍යයක්. ඒ මාධ්‍ය අනුගමනය කරන්න ඕනේ නිවන් දකින්න. නැතුව මේ මැදක් ගැන කතා කරලා නෙමෙයි. කොහමද එහෙනම් ඇත යනු ඒකාන්තයේකි, නැත යනු තවත් අන්තයේකි? එහෙනම් ඔය අන්ත දෙකට බහලා නිවන් දකින්න බෑ. ඇත කියන එක සාස්වතයි පින්වතනි, නැත කියන එක උච්ඡේදයි. ඔය දෙකම මේ දෙසටක් මිත්‍යා දෘෂ්ටිකාගම් වලට අයිති එකක්. ඔය දෙකම මිත්‍යා දෘෂ්ටිකාගම් වලට අයිති එකක්. එහෙනම් දැන් ඇත කියලා පනවන්නත් බෑ, නැත කියලා පනවන්නත් බෑ. වෙන්නේ මොකද්ද? උදා වෙනවා, නිරුදා වෙනවා. ඕනෑම දෙයක් මේ ලෝකේ තියෙන උදා වෙනවා, නිරුදා වෙනවා. මේ මේසේ උදා වෙනවද ඇති වෙලාද තියෙන්නේ? මේ මේසේ ඇති වෙලාද තියෙන්නේ, උදා වෙලාද තියෙන්නේ? එහෙමදේ උදා වෙවි තියෙන්නේ. මේක තාම උදා වෙනවා. මේක උදා වෙලා ඉවර වෙන්නේ නැහැ කවදාවත්. උදා වෙවි තියෙන්නේ. මේසේ උදා වෙවි තියෙන්නේ කොහොමද? හේතුම් පටිච්ච සම්භූතං. හේතුම් ගැළපීලා බැඳීමෙන් උදා වෙවි තියෙනවා. කකුල් හතරයි, වීදුරුවයි, ඇනවලින් පටිච්ච වෙලා ගැළපීලා බැඳිලා විද්‍යාමාන වෙවි තියෙනවා. දැන් මට කියන්න, මම මේ කකුල් හතරට පයින් ගහලා මේක කැඩුවොත් මේක මේසයක්ද තවදුරටත්? එහෙනම් මේසයක් ඇත කියලා ඔබ කියනවනම් මම මේකට පයින් ගහලා කැඩුවාම මේසේ කොහෙටද යන්නේ? කොහෙටද මේ මේසේ ගියේ එහෙනම්? එහෙනම් මම මේ කකුල් හතර කඩද්දි ඔබ බය වෙලා දුවන්න ඕනේ ඇයි? දැන් මේසේ නැහැනේ. එහෙනම් මේසේ යන්න එපා කොහෙද? එහෙනම් කඩාගෙන යන්න ඕනේ මේසේ එළියට. යයිද? නෑ. එහෙනම් පින්වතුනි මේසේ ඇත නෙමෙයි. මේසේ උදා වෙලී තියෙන්නේ. එහෙනම් උදා වෙලී තියෙන මේසේට හේතු දංග වුණොත්, හේතු නැති වුණොත් මොකද වෙන්නේ? උදා වෙලේක නතර වෙනවා. එහෙනම් දැන් කියන්න පුළුවන්ද කොහෙටද ගියේ කියලා? පාන් කඩයක් දිනනවා. පාන් විකුණන කල අපි ඔකට කියනවා පාන් කඩේ උදා වෙලී තියෙනවා. පාන් ඉවර වුණාම පාන් කඩේ නිරුදා වුණා. එහෙනම් තවදුරටත් පාන් විකුණන්නේ නැති නිසා පාන් කඩේ උදා වෙන්නේ නේද? හැබැයි අපි කිව්වනම් පාන් කඩේ ඇත කියලා අපි කියනවා දැන් පාන් කඩේ නැත. පාන් කඩේ නැත කියලා කිව්වොත් එහෙම එන මිනිහයාට ඒ මිනිහයා අහන්නේ නැද්ද? කොහෙන්ද දැන් කොහෙටද අරන් ගියේ ඕක? අහන්නේ නැද්ද ඕක? කොහෙටද අරන් ගියේ කියලා අහන්නේ නැද්ද? පාන් කඩේ නැත කියලා කියපු ගමන්. එහෙනම් පිටුදලි පාන් කඩේ ඇතවත් පාන් කඩේ නැතවත් නෙමෙයි. හේතුන් ගැළපීමේ විද්‍යාමාන වෙනවා පාන් කඩේ. පාන් විකුණන කල තියෙනදලි පාන් කඩේ විද්‍යාමාන වෙවි තියෙනවා. විකුණන එක නතර වෙච්ච ගමන් පාන් කඩේ නිරුදා වෙනවා. ආයි පාන් කඩේ කියන නමින් ආමන්ත්‍රණය කරන දෙයක් නැති වෙලා යනවා. එච්චරයි වෙන්නේ. එනම් මේක මේසේ කියන නමින් ආමන්ත්‍රණය කරන්නේ මේක උදා වෙදී තියෙන කන් විතරයි. මේක නිරුදා වෙච්ච ගමන් පුළුවන් ද මේසේ කියන්නේ මේකට? නෑ. මම එක කකුලක් හදලා දානවා. දැන් මේක මොකද්ද? මෙච්චර වෙලා හොඳ මේසේ උදා වෙදී තිබුණා. දැන් උදා වෙන්නේ මොන මේසේද? අබලන් මිච්ච මේසේ. නැත්තම් කැඩිච්ච මේසේ. ඔන්න කැඩිච්ච මේසේ උදා වෙදී තියෙනවද? කැඩිච්ච මේසේ උදා වෙන්න නම් ඒකට අදාළ කරුණු පටිච්ච වෙන්න ඕනේ නේද? ඒකට අදාළ හේතු පටිච්ච වීමෙන් තමයි තින්නදනි ඒක හටගන්නේ. ඔන්න ඕක තේරුම් ගන්න. දැන් එහෙනම් ඔබගේ ජීවිතේ උදා වෙදී තියෙන එකක්ද ඇති වෙච්ච එකක්ද? උදා වෙදී තියෙන හැම මොහොතකම ඔබ ඔක්සිජන් අදිනවා, ආයතේ අදිනවා, ආහාර දෙනවා, හුස්ම ගන්නවා, ඒ ඔක්කොම කර කර මොකද්ද මේ කරන්නේ? මේ හේතු සපේ සපේ තියෙනවා. මේ හේතු සැපීම නිසා උදා වෙවි තියෙනවා මේක. ඔය එක හේතුවක් හරි සපයන්න වැරුණොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? නිරුදා වෙනවා. වෙන මොකුත් නෙමෙයි වෙන්නේ. උදා වෙන එක නතර වෙනවා. උදා වෙන එක නතර වෙනවා. රහතන් වහන්සේ ඔය අග්නි වජ්ජිකොත්ත පිරිවැදිය බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි රහතන් වහන්සේ නමක් පිරිනිවන් පෑහම කොහාටද උන්වහන්සේ යන්නේ? උතුරට යනවද දකුණට යනවද? මට තේරෙන්නේ නැහැ ඔබ වහන්සේ කියන එක. එලයි බුදුහාමුදුරුවෝ කියනවා වජ්ජිකොත්තේ හිතන්න මෙතන තියෙනවා ගිනි මැලයක්, දරන්නේ දර දාපු ගිනි මැලයක්. ඔය ගිනි මැලේ ඇවිලිලා ඇවිලිලා ඇවිලිලා ඇවිලිලා ගිහිල්ලා ගිනි මැලේ නිවිල යනවා. මට දැන් කියන්න ඔය ගින්න කොහෙටද ගියේ? අනේ ස්වාමීනි දර නිසා හටගත්ත ගින්න දර ඉවරුණාම නැති වුණා. කොහෙටද ගියේ කියලා කියන්න බෑ. එහෙනම් වජ්ජිකොත්තේ හේතුන් නිසා උදා වෙමි තිබුණනම් ජාතියක්, හේතු භංග වීම නිසා ජාතිය නිරුදා වෙනවා. ආයි උදා වෙන්නේ නැහැ. එහෙනම් කියන්න පුළුවන් ද කොහෙටද ගියේ කියලා? හොඳට තේරුම් ගන්න. ජාතිය උදා වෙමි තියෙන්නේ පින්වතුනි අපිට. කොච්චර ජාති තියෙනවද? අපිට කොච්චර ජාති තියෙනවද? කම්මැලි ජාති නැද්ද? මෝඩ ජාති නැද්ද? කම්මැලි ජාතිය, මෝඩ ජාතිය, ගොන් ජාතිය, බලු ජාතිය, හරජ ජාතිය, එක එක ජාතියේ ඒ මොහොතේ විද්‍යාමාන වෙන්නේ තියෙනවද නැද්ද? ඔය හැම එකක්ම හැදෙන්නේ බින්දුනි භව නිසා නේද? එහෙනම් කම්මැලි භව නිසා මොකද වෙන්නේ? කම්මැලි ජාතිය හැදෙනවා. නිකම් මේ උත්පත්ති ජාති විතරක් නෙමෙයි. ඒ ඒ මොහොතේ හටගන්න පටිච්චසමුප්පාද චක්‍ර තියෙනවා. ඒවත් වටහා ගන්න ඕනේ හොඳට. එහෙනම් කම්මැලි ජාතිය නිසා, කම්මැලි භවය නිසා කම්මැලි ජාතිය හටගන්නවා. එහෙනම් කම්මැලි භව, ගොම් භව, හරම් භව, ඔය ඔක්කොම භව ටික එකතු කළාට පස්සේ පින්වතුනි භව තුනකට කැඩෙනවා. ප්‍රධාන භව ඒවා තමයි මොනවද? රාග භව, ද්වේෂ භව, මෝහ භව. එහෙනම් රාග භව, ද්වේෂ භව, මෝහ භව නිසා, අන්නේ හේතුන් නිසා පින්වතුනි විද්‍යාමාන වන හේවත් උදා වෙවි තියෙනවා ජාතිය හැම මොහොතකම. එහෙනම් එහෙම ජාතිය උදා වෙවි තියෙද්දි භව නැසුවොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? උදා වෙවි එක නතර වෙනවා. කොහෙටද ගියේ අහන්න පුළුවන්ද? නෑ. එහෙනම් දැන් ඔතනින් වෙන්නේ නැද්ද තියෙන්නේ ජාතිය නැති වෙන්න නම්? නැති වෙන්න හේවත් ජාතිය උදා නොවෙන්න නම් තියෙන්නේ මොකක් නැසෙන්න ඕනේද? භවය නැසෙන්න ඕනේ. ඒකයි තියෙන්නේ රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. ඔන්නෝ ඒ තුන තමයි තියෙන්නේ නිබ්බාන. ඇයි මේ ජාතිය උදා වෙවි තියන්නේ? ඇයි? මොකක් හින්දාද? භව තියෙන්නේ. එනම් මේ භව කියන හේතු පටිච්ච වීමෙන් පින්වතුනි ජාතිය උදා වෙදී තියෙන. මෝලිය පග්ගුණ හාමුදුරුව බුදුහාමුදුරගෙන් ගිහිල්ලා අහනවා, ස්වාමීනි මේ ජාතිය කාගේද ස්වාමීනි? හා හා හා, මෝලිය පග්ගුණ වැරද්දුවා. ප්‍රශ්නේ අහපු විදිය වැරදි. මේ ජාතිය කාගේද නෙමෙයි යහන්න ඕනේ, මේ ජාතිය කුමක් ප්‍රත්‍යයෙන් උදා වෙනවද? එනම් මේ ජාතිය කුමක් ප්‍රත්‍යයෙන් උදා වෙනවද? භව ප්‍රත්‍යයෙන් උදා වෙන්නේ ජාතිය. ජාතිය කාගේද කියලා කියන්න පුළුවන්ද? ජාතිය කාගේද කියලා නෙමෙයි කියන්න වෙන්නේ, ජාතිය කුමක් ප්‍රත්‍යයෙන්ද මේ උදා වෙන්නේ? භව ප්‍රත්‍යයෙන් උදා වෙනවා. භව නැතුව මොකද වෙන්නේ? උදා වෙන එක නතර වෙනවා. උදා වෙන එක නතර වුණා. ආයේ කොහෙටද ගියේ, කවුද, මොකද වුණේ, එහෙම කියන්න පුළුවන්ද? නෑ. දැන් වතුර මලක් තියෙනවා. මේ එක එක උදාහරණ ගන්න ලෝක යථාර්ථය ඔබට දෙන්න. වතුර මලක් තියෙනවා. දැන් වතුර මල හොගාල වැඩ. දැන් ඔබට වතුර මලක් නේද පේන්නේ? එක්කෙනෙක් ටැප් එක වහනවා. වතුර මල කොහෙටද ගියේ? එක්කෙනෙක් ටැප් එක වහනවා. දැන් වතුර මල නැහැ. වතුර මල කොහෙටද ගියේ? දැක්කද ඔබ වතුර මල කැරහි කැරහි කොහෙද යනවා? නෑ. එහෙනම් වතුර මලට මොකද වෙන්නේ? එහෙනම් මේකදී වතුර මලක් ඇතද එතන? නෑ. වතුර මල උදා වෙවි තිබුණා වතුර නිසා. එහෙනම් වතුර නිසා උදා වෙවි තිබිච්ච වතුර මල වතුර නැතිවීම නිසා මක්ුණාද? නිර්ුදා වුණා. ඔච්චරයි වෙන්නේ. උදා වෙන එක නතර වුණා. හොඳට තේරුම් ගන්න මේ ධම්මේ දහම් කාරණාව. මේක හරිය ගැඹුරට යන්න පුළුවන් වුණා නම් අරියත් ඒ දක්වාම මම මාර්ගය වඩන්න පුළුවන් දෙයක් ඔය. ලෝකේ තියෙන ඇත්ත හේතුම් පටිච්ච සම්භූත. දැන් ගින්න කියන එක ගත්තොත් ගින්න කියන එක හැදෙන්නේ කොහොමද? විද්‍යාඥයෝ ඉන්නේ ඉඳ අපි දන්නවනේ ගින්න හැදෙන විදි. දාහීය ද්‍රව්‍ය, දහන පෝෂකයේ, ජ්වලන උෂ්ණත්වයේ ඔය තුනේ එකතුව සමාන වෙනවා මොකටද? ගින්නට. තින්නේ එහෙනම් සමීකරණයක් හදමු ගින්නට. දාහය ද්‍රව්‍ය ධන, දහන පෝෂකයේ ධන, උෂ්ණත්වයේ සමානයි ගින්න. ඕකේ කොහෙද තියෙන්නේ ඔබේ කැමැත්ත තියෙන්නේ? ඔතන කොහෙද තියෙන්නේ ඔබගේ කැමැත්ත තියෙන්නේ? දැන් මෙච්චර වෙලා අර ඔබගේ කැමැත්තට මේ ලෝකේ තියෙනවා කියලා හිතන් හිටියේ. ඔතන කොතනද ඔබේ කැමැත්ත තියෙන්නේ? තින්වදිනේ ඔබ කැමති වුණත් නැතත් හේතුන් ගැළපීලා බැලුණා නම් මොකද වෙන්නේ? ඵලයේ විද්‍යාමාන වෙනවා. එන ඔබගේ කැමැත්ත අකමැත්ත මේකට අදාළ නැහැ. හේතුන් ගැළපීලා බැලුණා නම් ඵලයේ විද්‍යාමාන වෙනවා. උදාහරණයකට ගමු. ඔබගේ ගෙදර කුස්සියේ පුංචි අතදරුවා කුස්සියට වෙලා ඉන්නවා. ඔබට අමතක වෙලා ගෑස් එක ඔන් කරලා දැල්ලක් නැහැ, ගෑස් පිට වෙනවා. තව එහා පැත්තෙන් පින්වතුනි මොකක් හරි දෙයක් කරන්ට් එකෙන් රත් වෙනවා. රත් වෙලී දින්නේ. දැන් ඔබ ඉන්නේ ගෙයින් එළියේ. ඔබට එක පාට මතක් වෙනවද ගෑස් එක ඔන් කරලා නැතිද? දැන් මේ වෙලාව ඔබේ කැමැත්ත මොකද්ද? මේ වෙලාව ඔබේ කැමැත්ත මොකද්ද? ගිනි නම් ඇවිලෙන්න එපා. දැන් ඕක වැදගත්ද පින්විතනේ? අල්ලපු ගෙදර එක තරහකාරයා. ඌගේ කැමැත්ත මොකද්ද? ගිනි ඇවිලියම්. ඔය දෙකම වැදගත්ද? ඇයි තාම ගිනි ඇවිලෙන්නේ නැත්තේ? තාම හේතු ටික ගැළපිලා බැනුනේ නෑ. අරක රත් වෙවි එක තැනකට රත් වෙනකොට පින්වතුනි ඔන්න දහනින් වීම සඳහා අවශ්‍ය උෂ්ණත්වයට ආව. දැන් මොකද වෙන්නේ? මුළු කුසියම ගිනි ගත්තා. දරුවා ඉවරයි. ඉතින් ඔබගේ කැමැත්තද? ඔබගේ කැමැත්තට කොහෙද තියෙන දේවල් වෙන්නේ? හේතුන් ගැළපිලා බැඳුනොත් දෙයක් වෙනව නැත්තම් නෑ. එච්චරයි. එහෙනම් එහෙම එකක් ඔබ කිව්වොත් එහෙම ඔබගේ කැමැත්තට වෙනවා කියලා. එහෙම වුණොත් ඔබ ඇලෙනවා. නැත්තම් මොකද වෙන්නේ? එහෙනම් ඇලීම ගැටීමට හේතුව මුලාව නේද? මුලාව කියලා කිව්වේ තියෙන්නේ මුල ආපු තැන හෙවත් අවිද්‍යාව. අවිද්‍යාව කියලා කිව්වේ ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැතිකම. හිතන් හිටියේ ලෝකේ අපේ කැමැත්තට වෙනවා කියලා. ඇත්තටම වෙන්නේ කොහොමද? හේතුන් ගැලපුණා නම් ඵලය විද්‍යාමානයි. මතක තියාගන්න, ඵලය විද්‍යාමානයි. ඵලයක් ඇත එහෙම නෙමෙයි. ඵලය විද්‍යාමාන වෙනවා. ඔබට පුළුවන් ද කවර කවදාකවත් කෙල්ලෙක් වල්ලන්න? පුළුවන් ද අල්ලන බලන්න ළඟ ඉන්න එක්කෙනා කෙල්ලෙක් වල්ලනවා කියලා ඇල්ලුවා. අල්ලලා බලද්දි මොකද්ද? හංගඩයක් නේ අල්ලලා තියෙන්නේ. මේ කෝපින් උදේ කෙල්ල එන. කෙල්ල කියන්නේ හංගඩයක් නම් පින්වදේ මස් කඩෙන් ගේන්න බැරි ඈ කෙල්ල 100ක් විතර දවසකට. ඊට පස්සේ අල්ලන ඔළුවේ කෙස් වලින් මේ ඉන්නේ කෙල්ල. එහෙනම් පින්වදේ හවසට ගියා නම් කෙල්ල ගෝණි ගණන් ගේන්න පුළුවන් බාබා සාප්පුවේ. ඇයි කෙල්ලනේ? එහෙනම් කො කෙල්ල? කෝපින් උදේ කෙල්ල දැන් ඔය අල්ලන්න හදන. එහෙනම් කෙල්ල කියලා කියන්නේ තේමෙතනි අර සියලු හේතුන් ගැළපීලා සකස් වීමෙන් විද්‍යාමාන වෙන දෙයක් නෙමෙයිද? කොච්චර කළත් අල්ලන්න පුළුවන් දෙයක්ද ඔය? නෑ. මුලාවටපත් වෙනවා පින්නේ ටක් ගන්න. ඔය කෙල්ල කියලා කොල්ලෙක් අරන් යන්නේ බොහෝම පුංචි ආස්වාදයක් විතරයි. අනිත් ඒම ඔක්කොම ආදීනව. මිනි පෙට්ටියක ආදීනව තියෙනවා, ගිනි පෙට්ටියක ආස්වාද තියෙනවා. කෙල්ලෙක්ව අරගෙන ඔය කොල්ලට පේන ආස්වාද ටික හූරලා ගත්තොත් වැලි කඩ දහියකින් වගේ ගිනි පෙට්ටියකට දාන තරම්වත් තියෙන්නේ. එනාර මිනි පෙට්ටියට දාන සයිස් එකේ ඔක්කොම මොනවද? මොනවද? ආදීන වෙන්නේ වැඩකට ගන්න දේ ගන්න නෙමෙයිනේ. බයිකඩ මුලාව කියන්නේ. අනේ අම්මේ මට කෙල්ලෙක් ඕනේ. අම්මා කියන හිත හම්බුතේ. ගෙනාව ගිහිල්ලා හංගනියා. දුන්නා මේ තියෙන පුතේ එක කෑල්ල. අල්ලගන්නේ කොහොම මං ඉතුරු ටික අරන් එන්න ඔබේ කෙල්ල වරන් එන්න. ඉතින් කේස් ටිකක් ගෙනල්ලා හිටෙව්වා, ලොම් ටිකක් ගෙනල්ලා හිටෙව්වා, ඇට සැකිල්ලක් ගෙනල්ලා අහි කළා. ඔක්කොම දාලා ඉවරලා ලේ දැම්මා, වහු අඩු හදවත හදවත ඔය ඔක්කොම දාලා තාම කෙල්ලව හදනව නේද? තාම කෙල්ලද? ඒත් නෑ. තව තියෙනවා දාන්න. මුත්‍රාසය දාන්න ඕනේ, මුත්‍රා දාන්න ඕනේ, ගුදේ දාන්න ඕනේ, කක්ක දාන්න ඕනේ, හුද මාර්ග හදලා ඔය ඔක්කොම හදලා සිත් එක වහනවා. ඔන්න කෙල්ල. පින්පින්ගදී මට කෙල්ලෙක් ඕනේ කිව්වනම් අම්මට පුළුවන් නේද අසූචි ටිකුත් අරගෙන කට්ට ටික. ආ පුතේ ඔබ කෙල්ලෙක් නේද ඉන්නේ, මේක තියාගනිකෝ දැන්ට, ඉතුරු ටික පස්සේ ගෙනත් දෙන්න. ඔහුද නැද්ද? යථාර්ථයේ තේරුම් ගන්න. මේ විද්‍යාමාන වෙන එකම විතරයි ඔය. අල්ලන්න බෑ මොකුත් බෑ. විද්‍යාමාන වෙන. හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමානයි. ඒ හැරෙන්න දෙයක් වෙන්නේ නැහැ. ඔන්න එනම් පින්වතුනි යථාර්ථයේ තේරුම් ගත මේ අපි වශයෙන් තියෙන එකක් නෙමෙයි. හේතු ගැළපීලා බැලුනොත් ඵලය හැදෙනවා. හේතු නැති වුනොත් ඵලය ඉවරයි. එහෙනම් දැන් මේ අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. අද ඔබගේ දරුවා ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති නිසාද නැත්නම් හේතු තියෙන නිසාද? ඔබට දැනෙන්නේ නැද්ද ඔබ මහා අසරණයි කියලා? එහෙනම් ඔබගේ කැමැත්ත වෙනවා නම් හරි සාරයි නේද තියෙන්නේ මේක? මෙන්න මේ සත්‍ය දෙයෙදි කාටද මේකේ හිතෙන්නේ සාරයි කියලා මේ ලෝකේ? ඔය දරුවාද ඔහොම ඉන්නවා හේතුවක් නැති ඒත් එකම දඩස් ගාලා ලැබෙන්නා මරුණා ඉතරයි ඉවරයි. උදා වෙන එක නතර වුණා. එහෙම ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ? හැබැයි ඔබගේ කැමැත්ත නම් එක දරුවෙක් නෙමෙයි මට දරුවෝ 5000ක් හම්බුණා කවන්නේ. කැමැත්තද තියෙනවා නේද? නමුත් ඇත්ත කතාව මොකක්ද? හේතුන් තියෙනකන් ඵලයේ විද්‍යාමානයි. එක හේතුවක් හරි නැති වුණොත් ඵලයේ ඉවරයි. ඔබ ආස කරන්නේ හේතුන්ටද ඵලයටද කියනද? ඔබ ආස කරන්නේ හේතුන්ටද ඵලයටද? ඵලයට. ඵලයට ආස කරන නිසා පින්විතනි ඔබ හැම මොහොතකම පිළෙන්නේ නැද්ද? හැම මොහොතකම පිළෙන්නේ නැද්ද පින්විතනි? මේ අවිනිශ්චිතකම හිඳ. ඇයි ඔබ දන්නවද කොයි වෙලාවෙද දැන් ඔය හේතු එකක් නැති වෙන්නේ කියලා? ඔය හේතු එකක් හරි නැති වුණොත් ඵලය ඉවරයි නේද? ඒ කොයි වෙලේද ඔක වෙන්නේ කියලා දන්නවද? එහෙනම් ඔය හැම මොහොතකම ඔබ පෙළෙන්නේ නැද්ද කරුණ නිසා? දරුවා දනගාගෙන පඩි පෙළ ගාවට යනකොට අම්මගේ පපුව පීච්චිලා යන්නේ නැද්ද එකපාරට? ඇයි ඒ? ඈ? වැටුනොත් එහෙනම් මොකද වෙන්නේ? අර හේතුන්ගෙන් හටගත්ත ඵලෙ හේතුවක් නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? නිරෝධා වෙනවා. දැන් ගැහෙනවා පපුව අනේ පුතේ පොඩ්ඩක් ඉන්න. හොඳට කල්පනා කරලා බලන්න. ළමයා ඉස්කෝලේ යනලා ගෙදර එනකොට විනාඩි 10ක් පරක් වුණොත් එහෙම ඔබගේ පපුව ගිනි ගන්න පටන් ගන්න නැද්ද? බලන්න සිංහදෙනි මේ වස්තු නිසා කොච්චර පෙළෙනවද කියලා. හැබැයි ඔය පෙළීම නැහැ මක්ුණොත්ද? අර මුලා දෘෂ්ටියට වැන්නොත් මගේ කැමැත්ත වෙනවා කියලා දැන්නොත් මොකද වෙන්නේ? සාරයි කියන දණ ඉන්න පුළුවන්. නමුත් ඒ මොහොතක් නැරත් ඔබ පෙළෙනව නේද? සාරයි කියලා හිතන් ඉන්නේ. මොහොතක් නැරෙතේ දැන් අර පාරේ වාහන නවත්තලා ආවේ ඔබ. එක පාට පින්වත්නි වාහන දෙකක් හැප්පෙන සද්දයක් එහෙම ආවොත් මෙතන වාහන අයිතිකාරයෝ ටික ඔක්කොම පෙලෙන්න ගන්න නැද්ද? හොගාලා පෙලෙනවා. මේ පෙලීම කියන එක මහා දුකක් නෙමෙයිද? වසඟියේ පවතිනවනම් ඔය පෙලීම නෑ. වසඟියේ පවතින්නේ නෑ. හේතු තියෙනකම් ඵලය විද්‍යාමානයි. හේතු නැති වෙච්ච එක මං ඉවරයි. එහෙනම් සිංහදෙනි ඔන්න ඔය පෙළීමෙන් නොපෙළෙන කෙනෙක් මේ ලෝකේ ඉන්නව නම් මට කියන්න. ඔබ දරුවා නිසා පෙළෙනවද නැද්ද? අම්මා නිසා පෙළෙනවද නැද්ද? තාත්තා නිසා පෙළෙනවද නැද්ද? ස්වාමි පුරුෂයෝ භාර්යාව නිසා පෙළෙනවද නැද්ද? මේ ෆෝන් එක නිසා පෙළෙනවද නැද්ද? මේ ෆෝන් එකේ අයිතිකාරයා මේ ෆෝන් එක නිසා පෙළෙනවද නැද්ද? එලෙන හොඳට තේරෙන බව දැනගන්න පුළුවන්. ඔබගේ ගෙදර තියනවා කියලා හිතන්න තියෙන වටින වීදුරු බඩුවක්. රුපියල් ලක්ෂ දෙකක් විතර වටින වීදුරු බඩුවක්. අවුරුදු දෙකක විතර පොඩි දරුවෙක් ඔය වීදුරු බඩුව අල්ලගෙන බැලන්ස් නැතුව එනකොට ඔබගේ පපුවට එන ගින්න කොහොමද කියලා හිතලා බලන්න. මොන තරම් තෙලීමකින් ඔබ පෙළෙනවද කියලා. ඇයි මේක වැටිලා බින්දේද දන්නේ? කැලේද දන්නේ? හැම තිස්සෙම පින්වතුනි ඔන්න ඔය අවිනිශ්චිතතාවය නිසා පුදුමාකාර පෙළීමකින් පෙළෙනවා. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. ඔබගේ දරුවව ගන්න, ඔබගේ දරුවා හේතුන්ගෙන්ද හැදිලා තියෙන්නේ නැද්ද? ඔබ වශයෙන් පවතිනවද? අවිනිශ්චිතයිද? ඔබ පෙළෙනවද? ඔව්. යාපනයේ කන්ද සාමීගේ දරුව හැදිලා තියෙන හේතුන්ගෙන්ද නැද්ද? ඔබ වශයෙන් පවත්වන්න පුළුවන්ද? අවිනිශ්චිතයිද නැද්ද? ඔබ පෙළෙනවද? එහෙනම් සිංහලදී මේ පෙළීමට හේතුව මොකක්ද? මම මගේ කියලා ගත්ත දේ නේද? ඒ කියන්නේ තණ්හාව නේද? එහෙනම් පින්වතුනි දැන් දුකට හේතුව මොකද්ද කියලා පැහැදිලා ආවේ නැද්ද මේ වෙලාවේ? දුකට හේතුව පින්වතුනි බසලේ පවතින ඇති කවද? ඒකද? නැහැ. අවිනිශ්චිතකමද දුකට හේතුව? නැහැ. දුකට හේතුව මොකද්ද? තණ්හාව. අල්ලගත්තේ. මගේ කියලා අල්ලගත්ත නිසා තමයි පින්වතුනි ඔය දුකෙන් ඔබ පෙළෙන්නේ. ඔය දුකට කියනවා දුක්ඛ දුක්ඛේ කියලා. මොහොතක් නැර පෙළෙන ඔය දුකෙන්. මොහොතක් නැහැ. එක එක දේ නිසා පෙළෙනවා. ඔබ ඇස් දෙක නිසා පෙළෙනවද නැද්ද? කන් දෙක නිසා පෙළෙනවද නැද්ද? පෙළෙනවා. කවුරු හරි ළමෙක් අර බඩතුවක්කුවකින් හරි වෙලි තියාගත්තොත් නැත්නම් අර ඇටබෝල දාලා වෙලි තියන තුවක්කුවකින් හරි වෙලි තියාගත්තොත් ළමේ කියන්නේ නැද්ද? ඔබ දාන්න පල්ලෙහාට ළමේ දාන්න කියන්නේ නැද්ද? ඇයි? ඒක තුවක්කුවත් අරගෙන පොඩ්ඩක් උඩට එයින් කරනකොට මොකද වෙන්නේ? ඇහැ නිසා පෙළෙන්න ගන්නව නේද හොගන්න. ඇයි? ඉතින් ඔබ වර්ගයේ පාදිනා මොකටද පෙළෙන්නේ? නමුත් ඔබ දන්නවා පින්විතනේ හේතුන්ගෙන් හටගත්ත දේ. හේතු නැති වුණා නම් ඵලේ ඉවරයි. එනා අතමෝලයක් ඇවිල්ලා වදී දෝ කියලා සැකයි. පෙළෙනවා. හොඳට බලන්න. ඔබ නොපෙළෙන එක දෙයක් කියන ඔය ශරීරයේ තියෙන. ඉතින් මේකටද පින්විතනේ සැපයි සැපයි කියන උනූල කන්න හදන්නේ. මේකටද මේ ලෝකේ මේ සැපයි සැපයි කියලා ආයේ උපදින්න ඕනේ. නිකන් හිතලා බලන්න කොච්චර පෙළීමකින් පෙළෙනවද කියලා. අල්ලන අල්ලන හැම එකක් නිසාම පෙළෙනවා. මේ ගේ අයිතිකාරයා ගේ නිසා පෙළෙන්නේ නැද්ද? පෙළෙන්නේ නැද්ද? පෙළෙනවා. මොකටද දොරක් දින්නේ? හොරු ගනි කියලා පෙළෙන්නේ නැද්ද? පෙළෙනවා. ලේසි නෑ. රජුරු ගනි කියලා පෙළෙන්නේ නැද්ද? පෙළෙනවා. ගින්නට අහුවෙයි කියලා පෙළෙන්නේ නැද්ද? පෙළෙනවා. වතුර ගහගෙන යයි කියලා පෙළෙන්නේ නැද්ද? පෙළෙනවා. එහෙනම් පින්වතුනි ඔබට ඔබ සතුව මම මගේ කියලා අල්ලගත්ත ද්‍රව්‍ය වස්තු සත්ත්ව පුද්ගල ඉන්නවනะ ඔය හැම මොහොතක් මොහොතක් නෑරම ඔබ පෙළෙනවා. එහෙනම් ඔබට දැන් දුක්ඛ දුක්ඛේ කියන එක වැටහුණාද? අවබෝධයට ගන්න. මට උත්තර ඕනේ. දුක්ඛ දුක්ඛේ වැටහුණාද නැද්ද? නැත්තම් තව කියලා දෙන්න ඕනේ පින්වතුනි. වැටහිලා නැත්තම් තව කියන්න බැ මේක ගැන. මොකද හේතුව පින්වතුනි දුක්ඛ දුක්ඛේ අවබෝධ වෙන්නේ නැහැ. ඉදන් දුක්ඛං අරිය සත්‍යං දිමේ වික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛු මුදපාදී කිය. ධම්මස ඔබට පහළ වෙන්නේ නැහැ. නැත්තම් බලන්න ගැවුවට වැඩක් නැහැ. දුක්ඛ දුක්ඛේ කියන එක වැටහෙනවද ඔබට? විඳිනවනේ නේ. දුකයි දුක්ඛ ආර්ය සත්‍යය අතර වෙනස මොකක්ද? දුක කියන්නේ එකක්, දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ තව එකක්. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ සිංහතුනි ඥානය. දුක කියන්නේ විඳින දෙයක්. ඕක තමයි වෙනස. දුක්ඛේ ඥානම්. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ ඥානය. ඥානේ විඳින්න පුළුවන් එකක්ද? ඥානේ කියන්නේ විඳින්න පුළුවන් එකක්ද? බෑ. දුක කියන්නේ විඳින එකක්. ඒක පින්වතුනි සිද්ධ වෙන්නේ වේදනා චෛතසිකේ. දුක්ඛ ආර්ය සත්‍ය කියන එක පින්වතුනි ප්‍රඥා චෛතසිකේට අවබෝධ වෙන එක. එහෙනම් දැන් මේ දුක්ඛ ආර්ය සත්‍යෙන් තුනෙන් එකක් අපි ඔය කතා කළේ දුක්ඛ දුක්ඛේ කියන එක. ඔය දුක්ඛ දුක්ඛේ ඔබට අවබෝධයිද? ඒ දුක්ඛ දුක්ඛේ හටගෙන එන හැටි ඔබට අවබෝධයිද නැද්ද? කතා කරන්නේ නැහැ ඉන්නවා. අවබෝධයි. දැන් ඕක ඔබ දන්නේ තියෙනුනේ බුදුහාඳුරෝ කියපු හින්දාද? ඔබ දුක්ඛ දුක්ඛයෙන් පෙළෙන බව ඔබ දන්නේ බුදුහාඳුරෝ කියපු හින්දාද දැන්? ත්‍රිපිටකයේ තියෙන හින්දාද? හොඳට අවබෝධයට ගන්න. ඔබ තාමත් හිතන් ඉන්නේ නැහැ ත්‍රිපිටකයේ තියෙන හින්දා නම් ඔබට තාම තේරිලා නැහැ මේක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒකයි දකින්නේ. කාලාම සූත්‍රයේ කියුබෙද දාලා බලන්න ටක් ගන්න. තර්කෙට ගැළපෙන හින්දාද? ඒත් නෑ. ඔබට ප්‍රත්‍යක්ෂ වුණා ඔබගේ ජීවිත අත්දැකීම් වලට දැම්මම මොන තරම් නම් පෙළීමකින් පෙළෙනවද කියලා. වාහන එකක් තියෙන කෙනා එකපාරක් පෙළෙද්දි වාහන දෙකක් තියෙන කෙනා කීපාරක් පෙළෙනවද? දෙපාරක් පෙළෙනවා. එහෙනම් පින්වතුනි මානෙන් උඩඟු වෙලා ලෝකෙට මමත්වේ පෙන්වන්න යන අය පින්වතුනි ඔය ටිකක් තියෙන අයට වඩා මහ ඉහළින් පෙළෙනවා. කිරි ටිකක් කපලා දරුවන්ට උගන්වගෙන අම්මෙකුට තාත්තෙකුට නැති ලෙඩ වාහන හතර පහ තියාගෙන තට්ටු පහේ ගෙවල් වල ඉන්න මිනිසුන්ට තියෙනවා. ඇයි? හැම මොහොතකම පෙලි පෙලි ඉන්නේ. අර අම්මටයි තාත්තටයි පෙලිමලියක් නෑ. එදා මේන හොයාගත්තා, දරුවන්ට කන්න දුන්නා. පෙලින්නේ බොහොම අඩුවෙන්. හැබැයි අර අය පෙලිනව හොගාල. අර ගෙදරට තියෙන්නේ බයිසිකලයක් විතරයි යන්ත. අරේ තියෙනවා කාර් පහ. කාර් පහක් තියෙන කෙනා කා පහම නිසාම පෙලෙනවා. එහෙනම් පින්වතුනි, ඔය දුකෙන් ඔබට නිදහස් වෙන්න බෑ. තණ්හාව තියෙනකම් යන් අපි ඊළඟ දුකට. ඔබ කැමති දෙයකට ඔබ තණ්හා වෙනවා. ඔබ කැමති දෙයක් තියෙනවා, ඔබේ කැමති දෙයට තණ්හායි. දැන් ඒක ඒ විදිහට තියෙනවට කැමති. යමක් ඒ විදිහට තියාගන්න නම් මොකද්ද කරන්න ඕනේ? තින්වතුනි, මේ දේවල් හැදිලා තියෙන්නේ මොනවෙන්ද? හේතුන්ගෙන්. එහෙනම් හේතුන්ගෙන් පටිච්ච වෙලා, හේතුන් පටිච්ච වෙලා විද්‍යාමාන වෙන දෙයකට නේද තණ්හා වුනේ? එහෙනම් ඔයක ওই විදිහට පවත්වාගෙන ඉන්න නම් මොකද්ද කරන්න ඕනේ? හේතු සපයන්න ඕනේ නේ. හේතු සපයන තාක්කල් අරක අර විදිහට තියාගන්න පුළුවන් නේද? හේතු සපයන එක නතර කළොත් මොකද වෙන්නේ? විනාශයට පරිණාමය වෙනව නේද? දුක නැද්ද? තමන් කැමති දේ විනාශයට පරිණාමය වෙනකොට දුක නැද්ද? දුකයි. එහෙනම් සිංහදෙනි, තමන් කැමති දේ විනාශයට පරිණාමය වෙනවට දුක නිසා මොකද කරන්නේ? පුළුවන් තරම් හේතු සපේ සපේ ඉන්නවා. ඉතින් හේතු සපේන්නේ එක සැපද්ද? හේතු සපේ සපේ ඉන්න එක සැපද්ද? එහෙනම් සිංහදෙනි, සංඛාර කර කර හේතු සපේ සපේ ඉන්නවා. ඔන්න ඔය දුක්ඛයට කියනවා සිංහදෙනි සංඛාර දුක කියන. හේතු සපයන එක නතර වෙච්ච ගමන් විපරිණාමයට යනවා. ඔන්න ඔය දුකට කියනවා විපරිණාම දුක්ඛය කියලා. දැන් බේරෙන්න දෝවේ. ඔබ යමකට තණ්හා කළා නම් ඒකේ ලෙස පවත්වාගෙන ඉන්න මොකද්ද කරන්න ඕනේ? සංඛාර කර කර කර කර කර කර ඔබ තියාගන්න ඕනේ. සංඛාර කරන එක නැවැත්වුවොත් විපරිණාමයට යනවා. උදාහරණයක් ගමු. ඔබගේ දරුවාව විභාගයේ පාස් කරන්න ඕනේ කියලා තණ්හාවක් හටගන්න. ඔය තණ්හාව හටගත්ත වෙලේ ඉඳලා දැන් ඕක ඔය විදිහට පවත්වාගෙන යන නම් මොකද්ද කරන්න ඕනේ? හේතු සපයන්න ඕනේ. දැන් හේතු සපයගෙන යනවා අම්මයි තාත්තයි දෙන්නත් එක්ක. සපයද තියෙන්නේ හේතු සපයන එක? එක පාට අම්මටයි තාත්තටයි හම් වෙනවා පිටරට සංචාරකයන්. අම්මයි තාත්තයි පිටරට සංචාරයට ගියා. දැන් හේතු එකතු කරන්න කෙනෙක් නැහැ. ගිහිල්ලා එනකොට ඌ විභාගේ ලියනවා ඌ ෆේල්. දැන් විපරිණාමයේ නිසා දුක හට ගන්නව නේද? හොඳට බලන්න, යමකට තණ්හා වුණා කියලා කියන්නේ කොටි වලි අල්ල ගත්තා. ඒකේ ලෙස පවත්වාගෙන යන්න සංකාර දුක වඩන්න ඕනේ. නැවැත්වුවොත් විපරිණාම දුකෙන් පෙළෙන්න ගන්න. කොහෙන්ද ඔබ ගැලවෙන්නේ? ඔබගේ අම්මා ජීවතුන් අතර ඉන්නව දකින්න කැමති කෙනෙක්? දොස්තර මහත්තයා කියනවා අම්මට උදේට පාරයි, දවල්ට පාරයි, හවසට පාරයි ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ. ඔබ උදේට ඉස්පිරිතාලේ තරන් යනවා ඉන්ජෙක්ෂන් ගහනවා ගෙදර ගේ, දවල්ට යනවා ගෙදර ගේනවා, රෑට යනවා ගෙදර ගේ. දැන් සැපයිද? දැන් ඔය කරන සංඛාරයේ තියෙන සැපයක්ද? ආයි හෙට උදේට ආයි යනවා ගේනවා, දවල්ට යනවා ගේනවා, රෑට යනවා ගේනවා. දැන් නැවැත්වුවොත් මොකද වෙන්නේ? ඔය කරන වැඩේ නැවැත්වුවොත් මොකද වෙන්නේ? අම්මා විපරිණාමයට හේවත් විනාශයට පරිණාමය වෙන නිසා මහ දුක්ඛ කන්දයක් නුරුම වෙනවද නැද්ද? ඊහාත බදාගෙන අනේ අම්මේ කියාගෙන අඬන්න වෙනවද නැද්ද? එහෙනම් දෙවියනි, යමකට තණ්හා කළොත් එහෙම ඔය දුක් තුنين පීඩාවටපත් වෙනවද නැද්ද? එහෙනම් එකකට තණ්හා කරන්නේ නැතුව 100කට තණ්හා කළාම 100 පාරක් ඔය දුක්ඛ කන්දයෙන් පෙළෙනවද නැද්ද? බලන්න තියෙනවා දැන් ඔබට හොඳ ආකාරව වැටහෙන්නේ මේක තේරුණා නම් තුන් සීවරයයි පාත්‍රයයි දරාගෙන රුක්ස මූලකේ ඉන්න මහ උත්තමේ දුරු කරපු දුක්ඛන්දරව කොච්චරද කියලා ඔබට වැටහෙන්නද දැන් හොඳට හිතලා බලන්න පෙලෙන්න දේවල් කොහොමද පෙලෙන්න තියෙන්නේ සිංහදෙනි පණකෙන්ද හිඳයි චීවරයයි පාත්‍රයයි හිඳ විතරයි නේද ඒවත් තණ්හාවෙන් නෙවෙයි නම් අල්ලගෙන ඉන්න තියෙන්න ඕන නිසා නම් උන්වහන්සේව පෙලන්න බැලේ තියෙන ඒ වගේද සිංහදෙනි ගිහි ජීවිතේ ඉන්න පිරිස් මොහොතක් මොහොතක් නෑද පෙලෙන්නද දැන් මේගේ මේ විදිහට තියන් ඉන්න ඕනේ කියලා හිතනවා නම් එහෙම මොකද වෙන්නේ? අතුගගා අතුගගා මහුල් දැල් කඩකඩ මේක තියා ගන්න ඕනේද නැද්ද? ඒක කරන එක නතර කළොත් මොකද වෙන්නේ? විපරිණාමයට යාම නිසා මහ දුකක් අට ගන්න ඕනේ. ඔන්න සිංහදෙනි කොටි වලිගේ අල්ලා ගැනීම. කොටි වලිගේ අල්ලගෙන තියෙන උ පහුරු ගානවා පැනලා දුවන්න මේ එහාන් ගැලවෙන්න හදනවා. සංකාර කර කර සංකාර කර කර මේක අල්ලගෙන ඉන්න අත ඇරියොත් මොකද වෙන්නේ ඊළඟ දුකට උරුමකම් කියන එහෙනම් ඔය කොටි වලිගි අල්ලගත්ත වැඩ පිළිවෙල ගැන හොඳට සිහි කරලා බලන්න මහා දුකකින් ඔබ පෙළෙන්නේ දිනවල ඔය දුක තේරුණා නම් ඔන්න ඔබට දුක්ඛ ආර්ය සත්‍ය වැටහුණා මම මෙතන එකක්වත් විඳින දුකක් ගැන කිව්වේ නැහැ. දුකක් විඳින්න සැලැස්සුවේ නැහැ ඔබට. දුකක් අවබෝධ වෙන්නයි සැලැස්සුවේ. දැන් ඔබට වැටහෙනවද තින්නතින් මේ යමක් තණ්හා කළා නම් ඒ තණ්හා කිරීම නිසා ඔය දුක් තුනෙන්ම ඔබ පෙළෙනවා කියලා? ඔබට වැටහෙනවද නැද්ද? එහෙනම් මට එක දෙයක් කියන්න එක ධම්මේ වස්තුවක් සත්පුද්ගලයේ කියන්න ඔබ තණ්හා කළා ඔබ දුකටපත් නොවේ එක දෙයක් කියන්න මට පුළුවන් එක තැනක් එක ලෝකයක් මට පෙන්නන්න තණ්හා කළා දුකටපත් නොවෙන තැන තියෙනවද එකම තැනක්වත් නැහැ මේ ලෝකේ එහෙනම් දැන් දිව්‍ය ලෝකේ ගියොත් ඔය දුක් තුනේ නිදහස නැහැ එහෙනම් ඇයි දිව්‍ය ලෝකේ යන්නේ දිව්‍ය ලෝකේ වෙන දෙවියන්ට නැද්ද තියෙන්නේ දුක්ඛ දුක්ඛේ විපරිණාම දුක්ඛේ සංඛාර දුක්ඛේ එහෙනම් මේ පොඩි බඳගෙන දිව්‍ය ලෝක යන හදන්නේ මුලාවටපත් වෙන්න එපා පිටින් නිවන් දකින්න උත්සාහ කළදී බැරිල බැරිම තැන දිව්‍ය ලෝකයකට වැහෙන්නට ප්‍රශ්නයක් නැහැ හැබැයි දිව්‍ය ලෝකේ සාරයි කියලා හිතාගත්තොත් එහෙම මහා දුකකින් පෙළෙන්න පටන් ගන්න එතන ඉගෙන සාරයි කියලා වැටිච්ච ගමන් තණ්හා වෙනවනේ ඒකට තණ්හා නිත්‍යකම මොකද වෙන්නේ? දැන් ඉතින් එතනින් යන මහ දුක. විමානයකට තණ්හා වෙච්ච දෙවි කෙනෙකුට විමානයේ විපරිණාමයට කිව් දුක නැද්ද? එහෙනම් සංකාර කර කර තියන් ඉන්නවද නැද්ද? හිංගදෙන ඔබට මතක ඇති සත්ත්ව දෙවියෝ බුදුහාඳුරන් හම් වෙන්න ආපු වෙලාව කාශ්‍යප මහ රහතන් වහන්සේව හම් වෙන්න ආපු වෙලාව සත්ත්ව දෙවියෝ උපාදාන කරගෙන හිටිය මේ තණ්හාවෙන් බැඳලා ඉන්න සත්ත්ව දෙවියන්ගේ තියෙන ආලෝකය ගැන සත්‍යයෙන්ම නිකුත් වෙන ඉරිදී දීප්තිය වර්ණයේ ඔය ගැන සත්‍යය බලනවා දීව ලෝකෙ දිහා මටත් වඩා ඉරිදීන් දීප්තියෙන් වර්ණයෙන් යුක්ත දේව පිරිසේ ඉන්නවා අන්න පෙළෙන්න ගත්තා හොයන බැලුව මොකද මේ කාශ්‍යප මහරහතන් වහන්සේ දන් දීලා තණ්හාව පොළවට මොකටද මේ එන්නේ අර කියපු වර්ණයේ ඉරිදී ඒක තණ්හා කළා උපාදාන කළා දැන් මොකද කරන්න ඕනේ? ඒකේ ලෙස පවත්වාගෙන යන නම් මොකද කරන්න ඕනේ? සංකාර කර කර සංකාර කර කර ඉන්න ඕනේ. එහෙනම් සංකාර කර කර සංකාර කර කර හිඟන්න වගේ ඉඳගෙන හරි. උන්වහන්සේට දන් දෙන්න උත්සාහ කළා. ඔන්න. එහෙනම් දැන් ඕවල් කියන්නේ දිව්‍ය ලෝකයේ සැපදදී අර මාස්ලේ කයක් නැති නිසා මේකට වඩා පොඩ්ඩක් දුක අඩුයි. හැබැයි ওই දුක් තුනේ නිදහස් වෙන්න පුළුවන්ද කියනද? බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා පුළුවන්ද ওই දුක් තුනේ නිදහස් වෙන්න? ඒත් නෑ. එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද කියන දේ කාම ලෝක අනාතයි කියලා? කාම ලෝකෙට හිත තිබ්බනම් අනාත බව තේරෙන්නේ නැද්ද? රූප ලෝකෙට හිත දිබ්බනම් අනාත බව තේරෙන්නේ නැද්ද? අරූප ලෝකෙට හිත දිබ්බනම් අනාත බව තේරෙන්නේ නැද්ද? එහෙනම් සියලු ලෝකයන් අනාත නැද්ද? එහෙනම් මොකද්ද පින්වදේ නාත? අතහැරීමම නේද නාත? නොයල්මම නේද නාත? මිදීමම නේද නාත? නිවනම නේද නාත? වෙන කොහෙද නාතත්වයක් හොයන්න තියෙන්නේ? අත තියන තියන අල්ලන අල්ලන හැම තැනම ඔය දුක් තුලින් පීඩාවට පත් වෙනවනම් අල්ලන්න නැතු ඉන්න එක නෙමෙයිද නාත? සියල්ල දුකයි. සිය අල්ල දුකයි. තමන් විසින් යමක් අල්ල ගත්තා නම් අන්නේ අල්ල ගත්ත එක නිසා දුකට පත් වෙනවා හැම මොහොතක. එහෙනම් දැන් මට ඔබ කියන්න තියෙන්නේ ඔබට ආයි උපදින්න ඕනේ. ඇත්ත කතා කරමු. ඔබට ආයි උපදින්න ඕනේ. ඉපදුනොත් මොකද වෙන්නේ? ඔය උපාදාන ඔය අල්ල ගන්න නිසා හැම තිස්සෙම මහ දුකකට නේද පත් වෙන්නේ. ඉතින් ඔය ටික අවබෝධ නොවෙන නිසා නේද තියෙන්නේ මේ මිනිස්සු මේ සසර ගමනේ සැරිසරන්නේ. ආස්වාදයි ආස්වාදයි කියාගෙන. එහෙනම් දැන් මට මනාකොට කියන්න තියෙන්නේ ඔබට දුක් ආර්ය සත්‍ය වැටහුණාද? නැද්ද? දුක් ආර්ය සත්‍ය වැටහුණාද? දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛයෙන් තමන්ව පෙරෙන බව වැටහුණාද තියෙන්නේ? එහෙනම් ඔන්න අර ඉදන් දුක්ඛං අරිය සත්‍යං දිමේ වික්ඛමේ පුබ්බේ අනුසුතේස ධම්මේසු චක්ඛු මුදපාදී කියන තැන වැටුණා නේද? ඒ දහම් මැද පහළ වුණා නේද ඔබට? පින්වදින ඔය දුකට හේතුව මොකද්ද? කතා කරන්න ඔක්කොම. දුකට හේතුව මොකද්ද? තණ්හාව. දුකට හේතුව තණ්හාව කියලා දැන් ඔබ දන්නේ බුදුහාමුදුරුවෝ කියපු හින්දාද? ත්‍රිපිටකයෙන් හින්දාද? ගුරු පරම්පරාවෙන් එන හින්දාද? නෑ, සත්‍යක්ෂව වැටහිච්ච හින්දා නේද? එහෙනම් ඔන්න ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං දිමේ වික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී කියන තැනට වැටුණද නැද්ද? ඔන්න ඒ දහම් මැසත් පහළ වුණා මේ දුකට හේතුව ප්‍රත්‍යක්ෂ වීමෙන්. නිකං කටවාචාල බවට නෙමෙයි. ප්‍රත්‍යක්ෂ වීමෙන් වැටුණාද නැද්ද? වැටුණා. එහෙනම් පින්වදින මේ දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනි? නිත්‍ය දේ අනිත්‍ය කරන එකද? අනිත්‍ය දේ නිත්‍ය කරගෙන ඉන්න එකද? මොකද්ද කරන්න ඕනි? මොකද්ද කරන්න ඕනි? මේ තණ්හාවෙන් යමක් අල්ලගත්තා නම් මොකද්ද කරන්න තියෙන්නේ? අතහැරලා මිදෙලා යන්න ඕනේ නේද? යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුද්ධි අනාලේ. ඒ තණ්හාවන්ගේ ඉතිරි නැතුව හේෂ නැතුව නොයල්මක් ඇද්ද? මිදීමක් ඇද්ද? දුරින් දුරටම අයින් කිරීමක් ඇද්ද? මොකද්ද? ඔන්න දුක්ඛ නිරෝධය. එහෙනම් ඔබට ඕක වැටහුණාද? දැන් බුදුහාමුදුරුවෝ කියපු හින්දාද ඔබ දන්නේ? ඈ, ත්‍රිපිටකයේ හින්දාද ඔබ දන්නේ? නෑ, එහෙනම් ප්‍රත්‍යක්ෂ වුණා නේද? දොයිනා ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛු උදපාදි. ඔන්න ඔය දහම් මැසයි පහළ වෙන්නේ. එහෙනම් ඔය කරුණු තුනක් ඔබට පහළ වුණා. තින්දේ නම් හතරවෙනි එකක් පහළ වුණා නම් ඔබ සම්මාදී පිටපත් වෙන්නේ නැහැ. එහෙනම් හතරවෙනි එකක් පහළ වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යන්ති මේ පුබ්බේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛු උදපාදි කියන තැනට එන්නේ. එහෙනම් දැන් ඔබට යමක් වැටුණා පින්විතනේ, මේ ලෝකේ කිසිවක් අපි වශයෙන් තියන්න බැරි නම්, හේතුන්ගෙන් නම් හැදිලා තියෙන්නේ අපි වශයෙන් තියන්න බැරි නම්, මහා අවිනිශ්චිතයි නම් පින්විතනේ, ඒ ධර්මයේ වස්තුන් නිසා අපි සැපයටපත් වෙනවද දුකටපත් වෙනවද? දුකටපත් වෙනවා. එහෙනම් ඒ දුකටපත් වෙන වස්තුන් සාරයිද අසාරයිද පින්විතනේ? අසාරයි. එහෙනම් අපි අසාරය තේරුම් ගත්තා නම් දැන් මට කියන්න පින්විතනේ, ඔය වස්තු අල්ලගෙන මේ භවයේ සැරිසැරිය සුසුසුද? එහෙනම් සුභයිද අසුභයිද? අසුභයි. භවයේ සුසු නැහැ පින්වදින, භවයට නොසුදුසුයි. භවයට සුසු නැහැ, අසුභයි. එහෙනම් දැන් මට කියන්න, මෙච්චර වෙලා ලෝකේ සාරයි සාරයි කියලා අල්ලගෙන, ලෝකේ සාරේ වස්තු කඩා ගන්න බලාගෙන තණ්හාවෙන් අල්ලගන්න ගියේ කෙනාට, තණ්හාවක් ඇතිදැන මහ දුකක් තියෙන බව වැටහිච්ච ගමන් මහා ගිනි දැස මේක දැකලා මේක අතාරින්නේ නැද්ද? ඒ අතාරිනකොට පින්වදින, එහෙනම් එතනින් එහාට මට යමක් ලැබෙන්න තියෙනවා නම් ඕනේද? ඕනේ නෑ නේද? එහෙනම් පින්වදිනේ ඔන්න වැටහිලා එන එක කාරණාවක්. මේ අවිද්‍යා තෘෂ්ණාවකින් ගොඩ නැගෙන මේ භව ගමන මට එපා කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. ආන්නේ දෘෂ්ටියට කියනවා පින්වදිනේ සම්මාදිට්ඨිය කියලා. මේ අවිද්‍යා තෘෂ්ණාවකින් ගොඩ නැගෙන මේ භව ගමන මට එපා. ඕනේ නෑ. ඔන්න ඔය දෘෂ්ටියට කියනවා පින්වදිනේ සම්මාදිට්ඨිය කියලා. ඔන්න ඒ සම්මාදිටියට පත් වෙනකොට තින්ගදී ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇතුළු වුණා. ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සච්ඡන්ති මේ භික්ඛවේ හුම්බි යනුසු තේසු ධම්මේසු චක්කුං උදපාදී කියන දර පහළ වෙලා අන්නේ ධම්ම එසත් පහළ වුණා. කතංජ වික්කමී සම්මා දිට්ඨි. මොකද්ද මහණෙනි සම්මා දිට්ඨිය කියන්නේ? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති වික්කමී සම්මා දිට්ඨි. ඔන්න සම්මා දිට්ඨිය සතාගතයන් වහන්සේ කතා කරපු හැටි. එහෙනම් මොකද්ද? දුක්ඛේ ඥානං ඔබට වැටුණාද නැද්ද? දුක්ඛ නිරෝධේ ඥානං ඔබට වැටුණාද නැද්ද? දුක්ඛ සමුදය ඥානං ඔබට වැටුණාද නැද්ද? දුක්ඛ නිරෝධේ ඥානං ඔබට වැටුණාද නැද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං ඔබට වැටුණාද නැද්ද? ඔය ටික හරියට වැටුණා නම් තින්නදෙනි ඔබ සම්මාදිට්ඨික නැද්ද දැන්? එහෙනම් මේ රොකට් සයන්ස් ද මෙතන ඉන්න කතා කරන්නේ. මේ ටික ඉගෙන ගන්න තින්නදෙනි මේ ටික අවබෝධ කරගන්න කීය වසරට වෙනකන් වගේ ඉගෙන ගන්න ඕනේ? ඩිග්‍රී කීයක් ගහන්න ඕනේද? දෙක වසරටවත් ඉස්කෝලේ ගියේ නැති කියන දේවල් වැටහෙන කිරි කපන අම්මෙකුට බැරිද නිවන් දකින්න? එහෙනම් තින්නදෙනි උගත්කම කියන්නේ මොන තරම් ලාමක දෙයක්ද? ඔය උගත්තු ඉන්නේ තින්නදෙනි අද ලෙඩ ඇඳේ ඇඳවන හැදිලා කුණු වෙලි මැරිලා යන ඔය සල්ලිකාරයෝ ඉන්නේ තින්නදෙනි පිළිකා හැදිලා පැත්තක් කුණු වෙලි මැරිලා යන. එහෙනම් සල්ලිකාර කමෙන් ඇති ඵලයේ මොකයි? ඇල්ලුවොත් දුකයි නම් මානෙට අල්ලන්නත් වෙනවනම් ඔය මානේ නිසා මහ දුක්ඛ කන්දේක නිවෙදුරුමකම් කියන්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ මහ දුක් ගොඩක ඉන්න කෙනෙක් නේද? එහෙනම් මේක අවබෝධ වෙච්ච කෙනෙක් නිවෙදුරේ තවදුරටත් මේ ගිහි ජීවිතේ රැඳෙයි. එහෙනම් අවබෝධයෙන් තමයි නිවෙදුනි මේ පින්වත් පිරිස් සවිද්දට යන්නේ. අවබෝධයෙන් මේක තුල තවදුරටත් ඉඳලා වැඩක් නැහැ. මේ කුණු ගොඩේ ඉන්න අල්ලන්න අල්ලන්න මහ දුකක් තියෙන්නේ. එහෙනම් නොයල්මි මිදීමෙන් යන්න තියෙනවා නම් කොච්චර සාන්තයිද ප්‍රණීතයිද කියලා හිතනකොට නිදහස අහසක් වන් පැවිද්ද සිහි වෙනවා. පැවිද්ද කියන්නේ රමණීය කර කර ඉන්න ඕන එකක් නෙමෙයි. පැවිද්දට ගිහිලා නිවන් දකින්නයි ක්‍රම වේදි හදා ගන්නවා. පැවිද්දට යන්නේ නිවන් දකින්න. මේ මහා උත්තරීය පැවිදිලා ඉන්නේ ඒකට නිවන් දකින්න. එතකොට ගිහිගේ කියන එක බාධක සංකල්ප සහිතයි. පිරිවර පාලනය කරන්න ඕනේ, පිරිස් පාලනය කරන්න ඕනේ, දැසිදස්ව පාලනය කරන්න ඕනේ. ඔය ඔක්කොම අතහැරලා දාලා ගව මහිය ඒ සීනු දෙය අතහැරලා දාලා සිංහදෙනි මේ නිදහස අහසක් වන් පැවිද්දට යන්නේ. කුරුල්ලෙකුට තටු ටිකක් තියෙනවා වගේ කුරුල්ල මෙතන ඉඳලා තව තැනකට යද්දි තටු දෙක විතරක් අරන් යනවා වගේ තුන් තිවුරයි පාත්තරේ දරාගත්ත මහා උත්තමිය ඔන්න සිංහදෙනි නිවන් මඟට එළ වෙනවා. දැන් පිස්සු හැදිලා දෙන්නේ. දැන් මට කියන්න කාටද පිස්සු කියලා? රත්ත්‍ය යකර ටිකක් ළඟ තියාගෙන මේ කාලනකොට පිච්චෙනෝ පිච්චෙනෝ කියලා මේ කාලනකොට පිච්චෙනෝ පිච්චෙනෝ කිය කී කාලනද පිස්සු. එහෙම නැත්නම් මේව රත්ත්‍ය ගිනියම් වෙච්ච දේවල් මේව දුරින් දුරට දුරු කරලා දාලා මෙතන මේ භව ගමන නවත්ත ගන්න ඕනේ කියලා හිතාගත්ත මහ උත්තරයන්ටද පිස්සු. තීරණේ තියෙන්නේ ඔබ අතේ. ඒකයි මම කියන්නේ තියෙන කටවාචාලකමට කතා කරන්න සුදුසු නෑ. හැමදෙයක්ම කරුණු කාරණා දැනගෙනයි කතා කළ යුත්තේ. අවංකවම කියන්නේ ඔබගේ දරුවා නිසා ඔබ පීඩාවට පත් වෙනවද නැද්ද? ඉතින් තව මොනවද කතා කරන්නේ? එහෙනම් ඇයි පින්වතුනි ඔබ ගිනි ගිනි දෙන්නේ ලෝකෙට දරුවා හදාන්න කියලා? එහෙනම් ඇයි ඔබ ඔච්චර පීඩාවට පත් වෙනව නම් දරුවා නිසා? ඇයි ඔබ ලෝකෙට ගිනි ගිනි දෙන්නේ? ඔබ ඔබගේ දරුවා නිසා පීඩාවට පත් වෙනව නම් ඇයි ඔබගේ දරුවා කතාද බැලඳහම කියන්නේ මේ දරුවා හදපන් කියලා? කියන්න ඕනේ මොකද්ද? අනේ පුතේ නිවන් දැකහම මගේ පුතේ උඹට මනුස්ස ජීවිතයක් හම්බුනේ මේ භව ගමන කෙලවර කරගන්න. බල්ලොත් කරණේව කරන්න ඕනේ නෑ පුතේ උඹ. අද මේ ලෝකේ මිනිස්සු කරන්නේ ඔක්කොම බල්ලෝ කරන ටිකනේ. කනවා බොනවා නිදා ගන්නවා සහකාරියක් හොයා ගන්නවා. ඔය ටික හේවේද කරන්නේ? බල්ලන් දේවා උන් කොහෙන් හරි හොයා ගන්නවා ඔබ හම්බු කරලා ලබා ගන්න. බල්ලොකට බල්ලනේ කාම දුගතියි. උඩේ පොඩ්ඩක් එහාට මෙහාට ගියාම කෑම ටිකක් හම්බෙයි. ඔබට හම්බ වෙනවා එහාට මෙහාට ගියාම කෑම. ඔබ උදේ ඉඳලා රෑ වෙනකන් රස්සා කරන්න ඕනේ පිඟුදිනේ එක ගන්න. පොඩ්ඩක් හිතලා බලන්න මේ කියන දේ. මුලාවට වැටෙන්න එපා. ඇත්ත ඇති සතියෙන් දකින්න. ඔය යන ගමන, ඔය යන පාර වැරදි. අපි පිඟුදිනේ මහ කාලයක් ඔය පාරේ ගියා. අවබෝධයට වැටිච්ච ගමන් එතනම පිඟුදිනේ නැවතුණා. නැවතිලා දැන් මේ සැපේ තියෙන පාරේ යනවා. සැපේවත් මේ දුක නැති තැනට යන්නේ යන්නේ මේ. අපිත් මේ බොහෝම අල්ලගෙන හිටියා. අල්ලගෙන ඉන්න ඉන්න ඉන්න ඉන්න පින්වතනේ ඉන්න එකක් එකක් නෑර මහ දුකක් හටගන්න බව තේරෙන්නේ. ඕම් ওই ටික තේරුණා. එහෙනම් මේ යමක් අල්ලගත්තා නම් ওই අල්ල ගැනීම නිසා මහ දුකක් බව තේරෙනවා. ඒ මොහොතේම අතහැරලා දැම්මා. ඒ දුකෙන් ගොඩාක් නිදහස්. ඇඟිලි ගැනගෙන ඉන්නේ මේ අනුව මාරු කරනකම්. මේ ධර්මයේ කියන එක වැටහෙන්නේ නැද්ද පින්වතනේ ඔබට? ධර්මයේ වැටහෙනව නම් ඔබට එක බින්දුවක්වත් කියන්න පුළුවන්ද මාර්ගඵලයන් ලෝකේ නැහැ කියන? ඔබට බින්දු මාත්‍රයක්වත් කියන්න පුළුවන්ද පින්වතනේ අරිහතුන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ කියන? අරිහතුන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ කියන පින්වතනේ අරිහතුන් වහන්සේලා ලක්ෂ ගණනින් පහළ වෙන්න නියමිතයි. ලක්ෂ ගණනින් සමාධි ඇත්තවුන්ට පෙනිලා තියෙනවා. ජාත සෝතාපන්නිය 12000කට අධික ප්‍රමාණයක් දැන් ඉපදිලා ඉන්නවා කියලා. ඒ කියන්නේ පෙර අද්දවල ඉපදිච්ච මේ සෝතාපන්න වෙච්ච තිරිස් නැවත මනුස්ස ජීවමනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නවා. මොකටද ඔයා එන්නේ? මොකටද ඔයා එන්නේ දැන්? අරිහත් ඒ සාක්ෂාත් කරගන්න. 26 වෙනිදා මහා සාර පූජාවක් තියෙනවා අනුරාධපුරේ. සත්‍ය ක්‍රියාවක් තියෙනනේ අවුරුද්දක විතර ඉඳලා මේ මහත්තුරු ඒ තිරිස් ඒකට සූදානම් වෙලා කෝටි ගාණක් වියදම් කළා. මහා සත්‍ය ක්‍රියාවක් කරනවා. ඒවට ගිහිල්ලා සම්බන්ධ වෙන්න. මේ මිහිමල්ල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියන ප්‍රාර්ථනාව. ඒක වඩද්දි තියෙනනේ ඒ කාන්තේම මොකද වෙන්නේ? පුණ්‍ය සමනන්තරයක් හැදිලා එනවා. මාර බන්ධන විනාශ වෙනවා. මාර බන්ධන අඩු වෙලා යනවා. මේ මාර්ගයේ වඩන මහා උත්තමයන්ට අරිහත්ත්වයේ පිණිස හේතු වාදනාය දෙනවා. ඒක නිසා පින්විතනි හැම මොහොතකම ඔය ප්‍රාර්ථනාව ඉස්සෙද්ද කරගන්න. ඔය ප්‍රාර්ථනාව සිහි කරන්න හැම මොහොතකම. ඔබට එතන යන්න බැරි නම් පින්විතනි ඒ වෙලාවෙම ටීවී එකෙන් හරි දෙන්න. ඒ වෙලාවට පහන් ආලෝකයක් තථාගතයන් වහන්සේ වෙනුවෙන් දල්වලා සත්‍ය ක්‍රියාවක් කරන්න අතීත සංසාරයත් ඉතින් මං යම් කරගත්තා වූ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ කුසල සම්බාර ධර්මයන්ගේ බල මහිමින් මේ මිහිමන්න මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වෙන්න කියලා. ඒ ප්‍රාර්ථනාවන් හරීම බල සම්පන්නයි. මොකද තියෙන මේ වෙලාවේ අපිට අඩු වෙන්න ඕනේ. හැබැයි මේකත් හොඳට මතක තියාගන්න ඕනේ. මේ මිහිමන්න මත මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වෙන්නේ කොහෙන්වත් ආනයනය කළා නෙමෙයි. උඩින් වැටිලත් නෙමෙයි. රහතන් වහන්සේලා බිහි වෙන්නේ කවුරු තුලින්ද? ඔබ තුලින්. ඔබනේ මේ ධර්මය අහන්නේ. හත් දවසේ බණ අහන්නේ කාට බෑ මේක අවබෝධ කරගන්න. මෙන්න මෙහෙම ධර්මය අහන්න ඕනේ. ඒ ඇසීම තුල තමයි ධින්නදී ඇසීමෙන් පැමිණෙන්න පුළුවන් දැන් තියෙන. සෝදාපන්න ඵලයේ පැමිණලා එතනින් එහාට යන්න පුළුවන් ක්‍රමවේද තියෙන. ඒ ක්‍රමවේද වලට යන්න. ඒ කාන්තේම ධින්නදී මේ මාර්ගයේ තියෙන මම ඔබට පෙන්නන්න. යමෙක් සෝදාපන්න වෙනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණුණා. සම්මා දිට්ඨියට පැමිණුණා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං කියන ඥාන හතර ලැබුණා. සත්‍ය ඥාන වශයෙන් වැටුණා මේ ටික. එතනින් එහාට පින්වදලි මාර්ගයේ වඩන්න ඕනේ නැහැ වැඩෙනෝ. යමෙක් සද්ධාවටපත් වුණා නම් එතනින් එහාට මාර්ගයේ වඩන්න දෙයක් නැහැ වැඩෙනවයි ඉන්නේ. ඔබට තියෙන ලෝකයේ පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න විතරයි. ඉබේ වැඩිලා යනවා. සද්ධා වන්තයාට ප්‍රමෝදයේ ඇති වේවායි චේතනාවෙන් කළ යුත්තක් නැත යනු ධර්මතාවයකි. න චේතනාකරණීය සූත්‍රය. ප්‍රමෝදයේ ඇතිවන්න හොත ප්‍රීතිය ඇති වේවායි චේතනාවෙන් කළ යුත්තක් නැත. ඒක ධර්මතාවයෙන් සිද්ධ වෙනවා. ප්‍රීතිය ඇතිවන්න හොත පස්සද්ධිය ඇති වේවායි චේතනාවෙන් කළ යුත්තක් නැත. පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය ඇතිවන්න හොට සුඛේ ඇති වේවායි චේතනාවෙන් කළ යුත්තක් නැත. එහෙනම් පින්වතුනි බලන්න ධර්මියෝ විසින් ධර්මියෝ පවත්තන. එහෙනම් පස්සද්ධියෙන් සුඛයත් සුඛයෙන් සමාධියත් සමාධියෙන් යථා භූත ඥාන දර්ශනයත් යථා භූත ඥාන දර්ශනයෙන් නිර්වේදයත් නිර්වේදයෙන් විරාගයත් විරාගයෙන් විමුක්තියත් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයත් කියන මේ සියලු ධර්මියෝ ධර්මියෝ විසින් පවත්තනවා. නිබ්බාන පරතරයට යාම සඳහා ධර්මියෝ ධර්මියෝ විසින් පුරවනවා. නේතනාකරණීය සූත්‍රය අංගුත්තර නිකායේ පස්වෙනි පොත. මේ තථාගත දහම පිළිබඳව. එහෙනම් මේ සම්මා දිට්ඨියට පත් වෙන්න විතරයි තියෙන්නේ. සෝතාපන්නය හදාගන්න විතරයි තියෙන්නේ. එහෙනම් සම්මා දිට්ඨියට පත් වෙන කෙනාට ඊළඟට මොකද්ද වෙන්නේ? සම්මා සංකප්පේ වැඩිනවා. අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ, නෙක්ඛම්ම සංකප්පෝ. මේ ලෝකේ ආසාරයි කියලා වැටහිච්ච කෙනාට මේ අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩනගෙන මේ භවගමන මට එපා. ඔය පැත්තෙන් අයින් කරලා දාන්න යන මේ කෙනාට, ලෝකේ ආසාරයි මේ තෙලීමෙන් මං කොයිදන් නිදහස් වෙන්න කියලා හිතාගෙන ඉන්න කෙනාට පහළ වෙන්නේ පින්වතුනි අව්‍යාපාද සංකල්පන. කාත් එක්කවත් තරහ හිතන්න අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. අවිහිංසා සංකල්පනා. මම මොනවට හිංසා පීඩාවට පත් කරන්නද? මට මේ ලෝකේ මොනවද දන්නේද? මේ දුකෙන් පිරිච්ච ලෝකේ, දුක මත පිහිටි ලෝකේ මම මොන සැපයක් උදා කරගන්නද? මේකට මේ අවිහිංසා කළ නෙක්ඛම්ම සංකල්පනාවන් පහළ වෙනවා. මේකේ ඇලි ඇලි ඉඳලා මහා දුක් ගින්නකට යනවට වඩා මේකේ නොඇලි ඉඳලා මිදිලා යන්න දිනුවා නම් කොච්චර සාන්තයිද, ප්‍රණීතයිද? ඔන්න දීවෙන්න පටන් ගන්න. ඒතං සන්තං, ඒතං පනීතං, යරිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපදී නිස්සංකෝ තණ්හකේව විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා වැටහෙන. එහෙනම් මේ නෙක්ඛම්මේම සාරයි, නෙක්ඛම්මේම සැපයි කියලා හිතෙන. ඔන්න සම්මා සංකප්පේ නැගුණ. මේ සම්මා සංකල්පනාවල ඉන්න කෙනාගේ යහපත් වචන හට ගන්න. යහපත් වචන කියන තව ටිකක් එහාට ඔබ හිතන්න. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් ගොඩනැගෙන මේ භව ගමන එපා කියලා හැදෙන වචන හට ගන්න. පානාති පාතා වේරමණී අදින්න, මුසාවාදා වේරමණී, පිසුනාවාචා වේරමණී, පිසුනාවාචා වේරමණී, පරුසාවාචා වේරමණී, සම්ප්‍රප්පලාපා වේරමණී කියන ඔන්න ඔය වාචාව පිරිසුදු වෙන. බොරු කියලා මුලාවටපත් කරන්නේ මම මොනව ගන්නද මේ ලෝකේ? කේලම් කියලා බිඳවන්නේ මට මොනව ගන්නද මේ අනිත්‍ය දුක් අනාත්ම වෙච්ච ලෝකේ? ඇල්ලුව දුකයි නම් මම මොනව කියලා ගන්නද? පරුස වදන කියලා හැඩ බවටපත් කරන්නේ මම මොනවයි කියලා ගන්නද? හිස් වදන කියේ මිනිස්සු මුලා කරන්නේ මේ ලෝකයේ සාරයි කියේ යන් මේ මොනව ගන්නද මට? ඔන්න ඔය සංකල්පයට වැටෙන. ඕනනම් එතනින් ඔන්න සම්මා කම්මන්තේට යනවා. පානාති පාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, එහෙම නැත්නම් අබ්‍රහ්මචාරියා වේරමණී. ඔන්න උතන්ට වැටුණා. පාන ගාතා කළා මම මොනව ගන්නද මේ ලෝකේ? අදත්තා දාන කළා මම මොනව ගන්නද මේ ලෝකේ? කාමේ වරදවා හැසිරিলা මම මොනව ගන්නද මේ ලෝකේ? ඔන්න උතන්ට වැටුණා. සම්මා කම්මන්තේට වැටිච්ච කෙනාට සම්මා ආජීවයේ හැදෙනවා. ඉදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. එහෙනම් මෙත්ත වෙලා හිටපර මිත්‍යා ආජීවෙන් වෙන් වෙලා ලෝකෙට ඇලිලා තිබිච්ච ආජීවේ ජීවන රටාවක් තිබුණා නම් ඒ රටාවෙන් වෙන් වෙලා උතුම් වූ බ්‍රහ්මචර්යාව, සාසන බ්‍රහ්මචර්යාව පූර්ණේ කර ගැනීම උදෙසා කරුණු කාරණා කරන උතුමෙන් බවට පත් වෙනවා. ඔය ටික කරගෙන යනකොට පින්වදිනේ වීරයක් හට ගන්නවා තමන්ට. උප්පන්නානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පජහති. යම් කිසි අකුසලයක් ඉපදුනා නම් පින්වතුනි අකුසලේ යටපත් කරලා විනාශ කරලා දාන්න ඔන්න මහා කැමැත්තක්, ඡන්දයක්, වීර්යයක් උපදිනවා. අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පජහති. යම් කිසි අකුසලයක් දැනට ඉපදිලා නැත්නම් ඒක නැවත උප්පද්දන්නේ නැති වෙන්න කරුණු කාරණා කරගන්නවා. ඒකට වීර්ය වදනවා, කැමැත්තක් ඡන්දයක් ඇති කරගන්නවා. අනුප්පන්නානං කුසලානං ධම්මානං චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පජහති. යම් කුසල ධර්මයක් ඉපදිලා නැත්නම් ඒ කුසල ධර්මයේ උප්පද්ද ගන්න උපරිම උත්සාහ කරනවා, වීර්ය වදනවා, කැමැත්තක් ඇති කරගන්නවා. මේ සම්මා වායම. උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භීවියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපුරියා චන්දං ජනේති වාරම වායමති විරියං ආරමදී චිත්තං පග්ගන්නාති පජහති. එනම් යම් කිසි කුසලයක් ඉපදිලා තියෙනවා නම් ඒ කුසලයේ වැඩි දියුණු කර ගැනීම පිණිස, ඒ තුලින් නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිස කටයුතු කෙරෙලා ඉන්නවා. ඔන්න එනම් සම්මා වායාමයේ වැඩිනවා. බලන්න ධර්මිය විසින් ධර්මිය පවත්වන සම්මා වායාමයෙන් කටයුතු කරනකොට නූපන් කුසලයක් තියෙනවා නම් ඒක උප්පද්ද ගනිද්දී උපන් කුසල් වැඩි දියුණු කරද්දී සිංහතනිය සම්මා සතිය කියන එක වැඩෙන්න පටන් ගන්නවා. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. අන්න මේ ලෝකේ තියෙන අවිද්‍යාවයි දෝමනස්සයයි දැඩි ලෝභයයි තරහවයි නැති කරගන්න කායේ කායානුව දකිමින් කටයුතු කරන වැඩ පිළිවෙලක යෙදෙන වේදනානු වේදනානුපස්සී ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. චිත්තේසු චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. එහෙනම් ඔන්න ඔය විදිහට සතර සතිපට්ඨානෙ වැඩිනො වඩන්න දෙයක් නැහැ. තේරුණේ නමුත් මේ සතර සතිපට්ඨානෙ වැඩිලෙනවා මේ ධර්මයට අනුගත වෙලා ඉන්න කෙනාට. ඒකයි කිව්වේ ධර්මය විසින් ධර්මියව පවත්වන සම්මා සතිය වැඩෙන කෙනාට තේරුණේ සම්මා සමාධිය වැඩිලෙනවා. සවිතක්කං සවිතානං විවේකජං පීතිසුඛං ප්‍රථම ඥානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රථම ඥානෙ ලබා ගත්තා. අවිතක්කං අවිතාරං සමාධිජං පීතිසුඛං ဒုတိය ඥානං උපසම්පජ්ජ විහෙරති. දෙවෙනි ඥානෙටපත් වුණා. ආරේ දැහැන් ප්‍රීතියාච විරාගා උපේක්ඛෝච විහෙරති සුඛංච කායේන පටිසංවේදීති යන්තං අරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමාසුක විහාරීති. තතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. මම මේ ඔබට පෙන්වන්නේ නිවන් මඟ තියෙන බව පෙන්වන්න විතරයි. මේක අවබෝධ කරන්න දැම්ම බෑ ඔබට. ඊසල සෝතාපන්න වෙන්න. තතිය ඥානයට සම්මෙතුණා. දුක්ඛස්සජ පහනා සුඛස්සජ පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමං. අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධෙන් චතුත්ථ ධානං උපසම්පජ්ජ විහෙරති. මේ මහා උත්තමයා චතුත්ථ ධානයට සම්බැඳුණා. ඔන්න ඔය චතුත්ථ ධානයට සම්බැඳෙනකොට යථා භූතව ලෝකේ දකින්න. එහෙනම් සමාධියෙන් යථා භූත ඥාන දර්ශනේ ලැබෙනවා. යථා භූත ඥාන දර්ශනේ නිර්වේදයක් නිර්වේදයෙන් විරාගයක් විරාගයෙන් විමුක්තියක් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයක් කියන ලැබෙන ක්‍රමවේදයට ලැබෙනවා. අන්න එතකොට සිංහදෙනි සම්මා ඥාන සම්මා විමුක්ති ලැබිලා දසහංගේහි සමන්නාගතෝ අරහාති උච්චති කියන ඒ මහා උත්තමයාණන් වහන්සේ අරිහතුන් වහන්සේ මේ ලෝකෙට බිහි වෙනවා. එහෙනම් කවුද කියන්නේ මේ මාර්ගයේ නැහැ කියලා? කවුද කියන්නේ නම් නිවන් මඟ නැහැ කියලා? ඒකයි කියන්නේ නිවන් මඟ නැහැ කියලා කියන පල් බොරු කියන මහ මුසාවල් දොඩන ඔය තිරිසට. අන්න ඒ අයට ඔන්නම් එන්නේ කියන්නේ අපිව හම්බෙන්න නිවන් මඟ පෙන්නලා දෙන්න. ඔබ සෝතාපන්න ඵලයට පත් වෙනකොට ඒකට කියනවා පින්වතුනි දහසක් නයින් ප්‍රතිමන්විත සෝතාපන්න ඵලය කියන. දහසක් නයින් ප්‍රතිමන්විතයි කියලා කියන්නේ පින්වතුනි දහසක් ඥායන්ගෙන් සමන්විතයි කියන එක. දහසක් ඥායන් 1000ක් දේවල් කියලා ඔබ කියන්නේ මොකක්ද? ගොඩාක් දේවල් කියන එක නේ. එහෙනම් 1000ක් දේවල් කියන්නේ දහසක් නයින් ප්‍රතිමන්විතයි දහසක් ඥායන්. කොස්කොලයක් පෙන්වලා කිව්වොත් මේකෙන් නිවන් දකින විදිය කියන්නේ කියලා ඒ මහා උත්තමයාට පුළුවන් කොස්කොලයකින් නිවන් දකින විදිය පෙන්වන්න. දෙල්කොලේකින් කිව්වොත් දෙල්කොලේකින් පුළුවන් කොස්සක් ඉදලා ගෙනහලා පෙන්වුවොත් කොස්සෙන් ඉදෙනු නිවන් දකින්න විදිය කියන්න පුළුවන්. එහෙනම් න්‍යාය ධර්මයන් 1000ක් තියෙනවා ඒ උන්වහන්සේ ගාව. ඕනෙම ක්‍රමවේදයකට නිවන් දකින්න විදිය කියන්න පුළුවන්. මොකද ලෝකේ ගැන අනිත්‍ය දුක් අනත්ත මනාකොට වැටහිච්ච කෙනෙක් මේ. දුක් ආර්ය සත්‍ය මනාකොට වැටහිච්ච කෙනෙක් මොකක් අවබෝධාන කරගත්තත් මොකක් අල්ලගත්තත් ඒ අල්ලගත්ත නිසා දුකයි බව තමන්ට මනාකොට වැටහිලා තියෙනවා. එහෙනම් පින්වතුනි කාටද කියන්න පුළුවන් මෙවර නැහැ කියලා. එනම් දැන් ඔබට වැටෙන්නේ නැද්ද ওই මිනිස්සු මුලාවටපත් වෙලා තමයි දිව්‍ය ලෝකේ යමල්ලා කියලා කියන්නේ කියලා. වෙර මීවේ වඩන්න උත්තමියෝ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. වෙර මීවේ වඩන්නයි තියෙන්නේ. පද අල්ලගෙන පද භාවනා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. පද පරමයාට නිවන් දකින්න බෑ පින්වතුනි. එනම් පද ටිකක් භාවනා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා සෝතාපන්න වෙන්න. මේ දහම් න්‍යාය ධර්මයේ අවබෝධ කරගන්න මේ ලෝකේ මහා අසාරයි මහා දුක්ඛයි කියලා තමන්ට වැටෙන්න ඕනේ. යදනිච්ඡන් සම්දුක්ඛන් යන්දුක්ඛන් තදනත්තා කියන ස්වභාවය තමන්ට වැටහිලා ඉන්න ඕනේ. යමක් අනිත්‍ය නිසා ඒකට බැඳෙන බැඳෙන වාරයක් වාරයක් ගානේ මහ දුකක් හට ගන්නවා තමන්ට දැනෙන්න ඕනේ. එහෙනම් ඒක දුකයි නම් පින්වතුනි ඒකේ මොන අසාරයක්ද මේක මහා අසාරයයි කියලා වැටහෙන්න ඕනේ. එහෙනම් මේ අසාර වූ ලෝකේ මට ඒක බින්දු මාත්‍රයක් අතව ඉන්න අවශ්‍ය නැහැ. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණාව දෙකෙන් ගොඩනැගෙන මේ බහුගමන මට එපා කියලා දුසියට වැටලා අම්මා දිට්ටිය බහල් වෙනවා මේ ලෝකේ. සෝතාපන්න වෙන එක මහ ලොකු අමාරු වැඩක් නෙමෙයි. හරි ආකාරව ධර්මයෙන් මෙහෙ කරන අර කියපු විදිහට කරන්න බණ අහද්දි මේ වෙලාවේ කීප දෙනෙක් ගොඩ ගියා වෙන්න පුළුවන්. ඕනේ මුත්තමියගේ බණ අහන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ පිටු. ඒ අහන වෙලාවට අර කියපු ටික කරන්න හරියට. එතකොට හරි. ඒ කියපු ටික හරියට කළා නම් අර කියන කියන ක්‍රමවේදෙත් තර්ක කර කර තර්ක කර තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දදා බැලුවනම් ඔය ටික සියල්ල ප්‍රත්‍යක්ෂ වෙලා යනවා ඔබට. එහෙනම් දැන් හෙට ඔබ මොකද්ද කරන්න ඕනේ කියලා ඔබ තීරණය කරන්න. තව තණ්හාවෙන් ගොඩක ගහ ඔය මහ දුක්ඛ කන්දෙන් තෙලෙනවද? ජීවත් වෙන්න විතරක් අවශ්‍ය ටික තියාගෙන ඉතුරු ටික දීලා දානවද කියලා ඔබ හිතලා බලන්න. එක ෆෝන් එකක් නිසා පීඩාවට පත් වෙන එකේ ෆෝන් දෙකක් ගත්තාම දෙපාරක් වෙල්ල බව ඔබට වැටහෙන්න ඕනේ. ඒව නඩත්තු කරන්න ඕනේ ඉතින් ඒව එලෙස පවත්වාගෙන යන හේතු එකතු කරන්න ඕනේ. ඒ හේතු එකතු කළේ නැත්නම් ඒව විපරිණාමයට පත් වෙන නිසා ආයෙ දුකට ගන්න. මොන කර්මයක්ද ඉතින් ජීවත් වෙනවා කියන්නේ? තණ්හාව දුරු කරපු මහරහතන් වහන්සේ පීඩාවට පත් වෙලා ඉන්නේ හැම මොහොතකම. මොකක් හින්ද? කය හින්ද. තණ්හාව නිරෝධ කරමු මහතුමනි. ඒ තණ්හාව තියෙන කාලේ හදාගත් එකක් තියෙනවා. ඒක නිසා ඒකට කන්න ඕනේ වුණාම මොකද කරන්නේ? ඒකට කන්න දෙන්න වුණාම පින්ඳ පාදේ වඩින්න වෙන. පින්දිකා වන්නේ කොට අද කාලේ වගේ මෙතන ගියේ අතන ගියයි නැති වෙන්න පුළුවන්. මෙතන ඉඳලා තව හැතැම්මක් කරනවනේ අනිගෙට. මෙතන ඉඳෙන්නේ පොළොව ටික ඇල්ලක් විතරයි. එහෙනම් කය පවත්ව ගන්න ආහාර ගන්න උන්වහන්සේ තව හැතැම්මයක් වඩින්න ඕනේ. ඒකේ දිරින් දෙනවා මේ මේ යන්තම් දඟුඩ පොඩ්ඩක් හුරලා. ඒත් මදි තව එකක් යන්න ඕනේ. තවත් ගිහින ඔන්නා යන්තම් කය අපෙන් ආහාර වා ගන්න. ඊළඟට ලෙඩ දුක් හැදෙලි ඉවර වෙලා මේ කය දෙලෙන්න පටන් ගන්න. එහෙනම් පින්වදින තණ්හාව දුරු කරපු මහ උත්තමිය තෙලෙනවා නම් මේ කය නිසා මේ තණ්හාවෙන් ඇල්ල ගැල්ල ඉන්න ඔබ මොන තරම්නම් දුක් විඳිනවද කියලා හිතලා බලන්න. ඔබට තාම තේරුන්නේ නැහැ නේද හුස්ම ගන්න එක දුකක් කියලා? හුස්ම ගන්න එක දුකක් බව තේරී පින්වදින චතුත්ථ ධ්‍යාන සමාපත්තියට සම්බැඳලා හුස්ම ගන්න එක නතර වුණා. ඔබට තාම හිතුන්නේ නැහැ නේද පින්වදින මේ හිත හැදෙන ක්‍රමවේදය එහෙම හරි දුකක් කියලා? මේ සංකාර කර කර මේ හිත හැදෙන ක්‍රමවේදයක් තියෙනවා, ඒ ක්‍රමවේදයේ දුකක් කියලා. ඔබක තේරේ සංඥා වේදිත නිරෝධයට සම්බැඳුණා. එහෙනම් දැන් හිතලා බලන්න පින්වදින මොන තරම් දුක් විඳිනවද කියලා. ඉතින් මේකද ජීවිතේ? දැන් මේකද ඔබට ඕනේ? මේකද ඔබ ඔය දරුවට දෙන්න හදන්නේ? ඒකයි මම ඔය තරුණ දරුවන්ට කියන්නේ. ඔය ඉහකේ වැහිච්ච පිරිසකෙන් ගිහිල්ලා අහන්න, අම්මේ තාත්තේ නැන්දේ මාමේ, ඔබ මේ ගොඩ සැරසේ සැප හොයාගෙන නේද මේ පාරේ ආවේ? ඔබ තාම පෙරෙනවද නැද්ද? ආයි අහන්න දෙයක් නැහැ උත්තරේ. දරුවෝ නිසා පෙනිවිදිට මේ පිරිස දැන් මුණුමුරුවෝ නිසා තෙලෙනව නේද? එහෙනම් පින්වදිනි ඔය පාරේ ඔබත් යාම සුදුසුද? එහෙනම් ඔබට මේ පාර වෙනස් කරන්න වෙනවා. නැත්තම් ඔබට ඔබගේ අනාගතේ පේන ඔබගේ ආච්චි අම්මතුලින් අම්මතුලින් පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න. ලෝකයා දෙන ගිනි ගිනි කන්න යන්න එපා. ලෝකයා අපිට කිව්ව ඉගෙන ගන්න කියලා අපිත් ඉගෙන ගත්ත පරතරයකට යනකම් කෝ ගත්ත සැපේ. ඊළඟට යන්න යන්න වගකීම් වගකීම් වගකීම් වගකීම් දෙනවා මිසක් කෝ සැපේ. ආයතනේ කක්කුසි යෝධන එක පින්වතුනි සැපයෙන් ඉන්න ආයතනේ මැනේජර්ට වඩා ඔහුද නැද්ද? කක්කුසියෝ දෙනකා කක්කුසි ඒක ඌ ගෙදර ගියා. මැනේජර් ගෙදර ගිහිල්ලත් කල්පනා කරන්නේ මොකද්ද? කලමනාකරු ගෙදර ගිහිල්ලත් කල්පනා කරන්නේ ආයතනේ කොහොමද නගා හිටවන්නේ කියලා. අරු ගෙදර ගිහිල්ලා කල්පනා කරනවාද මං හෙට කොහොම අදාළද වැසිකිලි හොදන්නේ කියලා. නෑ හෙට ඌ ගිහිල්ලා ගෙදර වැසිකිලි හොදන්න ඔගේ පාළුවේ ඉන්න. ඔය ගිනි ගෙඩි පින්වතුනි ඔක්කොම ගිනි ගෙඩි. මහා ලොකුට උජාරුවට වාහනයක නැගල යනවා තමයි. වාහනේ නැගල යනකොට හැමෝම හිතනවා අම්මෝ පුදුම සැපක් ඉඳින්න කියලා. නෑ මේක ඉතින් අන්ත කුණු දුකක් වෙයි ඉඳින්. ඇත්ත ඇති සැටියෙන් දැක ගන්න. නිදහස අහසක් වන් පැවිද්ද තියෙන අපින් ඉඳින් ඕන කෙනෙකුට එන්න. ඇවිල්ලා මේ භව ගමන කෙලවර කරගන්න. මෝඩි උන් නම් හිතෙන්න පුළුවන් මොනවා පැවිදි පිස්සුද? මේ මෝඩි උන්ගේ කතා. මේ අපේ යතිවරුගේ මුණ ගැහෙන්නේ උන්වහන්සේලා මාර්ගය පෙන්වයි බොහෝ පැවිදි කරයි. මේ මහා පිරිස් පැවිදි වෙන්නේ ඒකයි. මම ඒකයි කිව්වේ පිළිදෙන තථාගතයන් වහන්සේගේ ආවට්ටණී මායාව අහු වුණා කියලා. ඒ ආවට්ටණී මායාව අහු වෙච්ච ගමන් පිළිදෙන මේ මායාවට මුලින්ම වැටුනේ මාව. මහා සල්ලිකාරයෙක් වෙන තමයි මාත් එංගලන්තයට ගියේ. ඒ තමයි මාව ආවට්ටණී මායාවට අහු වුණේ. ත්‍රිපිටකයේ පරිශීලනය කරගෙන කරගෙන කරගෙන යද්දි ධර්මයේ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යද්දි සිංහදී මේ ආවට්ටණී මායාවට අහු වුණා. ඒ ආවට්ටණී මායාව මනාකොට ප්‍රගුණ වුණා මට. ඒකයි මම කියන්නේ. එවන්න නම් එපා ඔබගේ දරුවව. ආපහු යවන්නේ. ඒකින් පින්වදිනේ අපි අසූචි කන්නේ. අසූචි බව දැනගන්නකන් විතරයි. මතක නැද්ද පොඩි කාලේ ඔබ අසුචි තැළුවා, කක්ක දාගෙන ඔය කක්ක තලලා තලලා කටෙන් ගාගත්ත මතක නැද්ද? යම් දවසක ඔබට වැටහුණා මේක ගඳයි මේක අසුචි කියලා. එදායින් පස්සේ එක දවසක්වත් තල තල අසුචි කෑවද ඔබ? අතහැරියා නේද? ඔන්න ඒ තත්ත්වේ උදා වෙනවා කියන මේ ධර්මය අවබෝධ වෙච්ච අය. එක මොහොතක් එක බින්දු මාත්‍රයක් මේ ලෝකේ සාරය කියලා අල්ලන්න තැනක් නැතිව වැටෙනවා. තව මුලා දෘෂ්ටියක් දුරු කරන්න මම මේ දේශනාව ඉවර කරන්න කලින් මේ ලෝකේ මේ තිරිස් සැරිසරන්නේ මොකක් හින්දාද? මේ ලෝකේ මේ තිරිස් සැරිසරන්නේ මොකක් හින්දාද? දෙන්නේ ආස්වාද හින්දා නේද? ආස්වාද තියෙනවා කියලා හිතන හින්දා නේද තියෙන්නේ ලෝකේ සැරිසරන්නේ? බලමු ආස්වාදය කියන්නේ මොකක්ද කියලා. මේ කරුණු හොඳට ඔළුවට ගන්න ඕනේ. මේ ආස්වාද නිසා තමයි ලෝකේ සැරිසරන්නේ මිනිස්සු. ඔබට තද බල ලෝකයක් කොමක් හැදිලා තියෙන වෙලාවට පෙරණෝන් දෙකක් බීලා ටිකක් වෙලා යද්දි ලෝකයක් කොම සනීප වුණාම ඔබ කියනව නේද අම්මෝ නිවන් දැක්ක වගේ කියලා. තින්නේ දැනුත් ඔබට ලෝකයක් කොමද නෑ නේද? ඉතින් දැනුත් කියන්නේ තමයි ඔබ එහෙනම් අම්මෝ නිවන් දැක්ක වගේ. ඒ දැන් කියන්නේ නැත්තේ එමෙල කිව්වේ. එමෙල ආස්වාදයක් දැනුන නේද? එහෙනම් බින්දුනේ ආස්වාදයේ දැනෙන්නේ මොකක් හින්දා? පෙළීමක් හින්දා. එහෙනම් යමක් නිසා පෙළෙනවා නම් අන්නේ පෙළීමෙන් නිදහස් වෙනකොට ආස්වාදයි. නැතුව නිකන් ආස්වාද හැදෙන්නේ නැහැ. කර්මයක මහත මේ මිනිසුන්ට මතක තියෙන්නේ මොකක් විතරද? ආස්වාදයේ විතරයි. මොකද ඒක පසුව පහළ වෙන එක නිසා. උදාහරණ ගමු. එළියේ આવුවේ කාස්තකේ වේලි වේලි දාලිය වැක්කෙරි වැක්කෙරි ඉන්න කෙනා දුවලා එනවා පින්වතුනි AC එකක් යට. ආස්වාදයිද නැද්ද? ආස්වාදයි. ඔය ආස්වාදයේ තියෙන්නේ පින්වතුනි අර AC එක වැදින අර පෙලීම නිදහස් වෙනකන් විතරයි නේද? අර පෙලීමෙන් නිදහස් වෙච්ච මොහොතේ ඉඳලා AC එක ගාව තවදුරටත් හිටියොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දැන් හීතල නිසා කට කට කට කට ගාලා ගැහින්න අර ආයි පෙලින්න ගන්නවා නේද? ඉතින් කෝ ආස්වාදේ? එහෙනම් පින්වතුනි පෙලීමකින් තොර ආස්වාදයක් තියෙනවද? නෑ. ආස්වාදේ හරියට දකින්න ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ නෙය පුද්ගලයෝ ආස්වාදේ ආස්වාදේ ලෙස දැනගන්න ඕනේ. නැත්නම් ආස්වාදයට ඇලෙනවා. ආස්වාදේ කියන්නේ මොකද්ද කියලා මනාවට වටහා ගන්න ඕනේ. නැත්නම් ආදීනවේ ප්‍රගුණ වෙන්නේ නැහැ නේ. අර ප්‍රකට වෙලා එන්නේ නේ ආදීනවේ. ආස්වාදේ කියන්නේ මොකද්ද කියලා මනාවට දැනගන්න. දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. මේ ලෝකේ දුක මත පිහිටලා තියෙනවා කියලා. හැබැයි ඒක අනිත් පැත්තෙන් කියනවා ලෝකේ ආස්වාදයේ කියලා එකකුත් තියෙනවා කියලා. එහෙනම් ওই දෙකේ පරස්පර විරෝධීතාවයක් තේින්නේ නැද්ද? ලෝකේ දුක මත පිහිටලා තියෙනවා, ලෝකේ ආස්වාදයක් තියෙනවා කියලා. බලමු පිළිතුරු ওই දෙක හොඳට කල්පනා කරලා. අපි අඳිමු ප්‍රස්ථාරය. මේ ප්‍රස්ථානයේ මෙතන මැද තියෙනවා බින්දු, මෙතනින් උඩ තියෙනවා දුක, මෙතනින් යට තියෙනවා සැප. කෙනෙක් ඉන්නවා පින්වතුනි වතුර දීපහේ. දීපහ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? මේ ප්‍රස්ථානයේ දුක පැත්තට මේක නගිනව නේද? උඩට නැගිලා පෙලීම වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා මෙයාගේ ස්වාමියා කියනවා හා එහෙනම් වතුර බීයන්, වතුර බැරල් එකක් විතර ගෙනත් දෙනවා ඉල්ලනෝනේ බීයන්. පින්වතුනි පළවෙනි වතුර වීදුරු බොනකොට මොන තරම් ආස්වාදයිද? ඇයි අර තෙලීමෙන් නිදහසලා නේද යම් ටික? දෙවෙනි වතුර වීදුරු බොනකොට අර තරම් ආස්වාදයක් ගන්න පුළුවන්ද? බෑ. ඇයි? හොඳටම පෙළෙන වෙලාවේ තමයි පින්වතුනි හොඳම ආස්වාදේ තියෙන්නේ. මේක මහා කර්මයක්. මේව අවබෝධ වෙන කෙනෙක් කොහෙද පින්වතුනි මේ ලෝකේ සැරිසරන්නේ? මෝහයෙන් මුලාවෙන් මත් වෙලා සැරිසන්නෝ නිසා. අර හොඳටම පෙනෙන වෙලාවේ තමයි තියෙන්නේ හොඳම ආස්වාදේ. දැන් ඊළඟ වතුර බීදුරුව බොනවා ආස්වාදේ අඩුයි. මේ ජීවිතේට දාන්න මේ කියන කොට වතුර බීලා ඉන්නේ අත්දකින් දිනවනේ. ඊළඟට වතුර බොනකොට ඊට අඩුයි. ඊළඟට වතුර බොනකොට ඊටත් අඩුයි. යම් වෙලාවක් එනවනේ තියෙන්නේ ඊළඟ වතුර බීදුරුව පොද්දි අර තෙලීමෙන් සහමලින්ම නිදහස වෙන. ඒ වෙලාවේ අර ස්වාමියා කියනවා බියක් ගහනවමට නැත්තම් දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? දැන් මේ බින්දුවට කිට් වෙන්න ආව. දැන් තව බිව්ව කියලා යයිද තින්වදනි සැපපැත්තට? ඇයි බින්දුවට ආවනේ? දැන් සැපපැත්තට නෙමෙයි දියන්න ඕනේ. නෑ දැන් ආයි මොකද වෙන්නේ? දැන් ආයි තෙලෙන්න ගන්නවා මියා. එහෙනම් කොහෙද තින්වදනි සැපතියේ? මේ බින්දුවෙන් පල්ලෙහා සැපද? කො ගියාද? අවකාශ එකේ ඉන්නවා කෙනෙක්. අවේ ඉන්න පෙරිලා ප්‍රස්තාරේ උඩට යනවා. දුවගෙන එනවා ඒසී මැෂින් එකට. ආපු මොහොතම පුදුම සැප. හරි ආස්වාදේ. ඉන්න මොකද වෙන්නේ? ආස්වාදේ ගිහිල්ලා දැන් මොකද වෙන්නේ? පෙලීම නැති තැන ආස්වාදයක් නැහැ. එහෙනම් මොකද උනේ? පෙලීම බිඳුවයි ආස්වාදේ බිඳුවයි. දැන් උඹ ඇතුළට ආව නම් ඔහොමම හිටපන් කියලා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? ටිකින් ටික පින්වදලි ආයි මේ ආස්වාදිත මේ තෙලීම් චක්‍රයේ උඩට යන්නේ නැද්ද? හීතල නිසා දැන් තෙලෙන්නේ නැද්ද හොගාල? එහෙනම් පින්වදලි කෝ මේක මේ යනවද බින්දුවේ පල්ලෙහාට? මේක බින්දුවේ පල්ලෙහාට යන්නේ නැත්නම් මගේ ශාස්ත්‍රඥ වහන්සේ කියන එක ආයි බොරුවක්ද? දුක්ඛෝ ලෝකේ පටිච්චිත මේ ලෝකයේ දුක මත නෙමෙයිද තියෙන්නේ කොහොම සැප අස්සේ මේ බින්දුවෙන් පල්ලෙහාට යන එක තැන කියන්න මට පුළුවන් මේ බින්දුවෙන් පල්ලෙහාට යන එක තැන කියන්න දැන් ඔබ ඔහොම ඉඳගෙන ඉඳද්දි ඔබගේ ඇටකඩු ටිකයි පොළොවටයි මස් ටික තද වෙලා මොකද වෙන්නේ මේ මූණට යනවා මේ ඊට පස්සේ පොඩ්ඩක් මෙහෙම වෙනකොට මොකද වෙන්නේ ආයි මේක පල්ලෙහාට එනවා යයිද බින්දුවට බින්දුවෙන් පල්ලෙහාට යයිද ඒක කවදාවත් එන්නේ නැහැ දැන් මොකද වෙන්නේ ආයි ඉරියව්වක් සකස් කරගත්තා ආයි මොකද වෙන්නේ ආයි පෙළෙනවා එහෙනම් පින්වතුනි ආස්වාදේ කියන්නේ මොකක්ද කියලා හරියට දැනගන්න මේ ආස්වාදේ හැදෙන්නේ තියෙන්නේ ඌණ පූර්ණයක් කරගන්න මට ෆෝන් එකක් නැහැ ලෝක සත්වයා මට ෆෝන් ගැන කියලා මාව පෙළිලා ගියාම ෆෝන් එකක් මට හම් වෙද්දී පුදුම ආස්වාදයක් තියෙනවා. හැබැයි ෆෝන් එක හම් වුණාම ඒ ආස්වාදේ තියනවද තවදුරට? පාරේ යන කෙල්ලෝ දකිද්දී කතාද බඳින වයසේ ඉන්න කොල්ලෙකුට හැඟෙනවා. අර හැමෝගෙම අහද්දි Facebook වල දකිද්දී පෙලිලා ගිහිල්ලා කතාද බඳිනකොට ලක්ෂ ගණන් වියදම් කරලා කතාද බඳිනවා. බැඳලා සතියක් යනකොට ඩිවෝස් වෙනවා. ඇයි? කුමාර ආස්වාදේ. අර පෙළීම නිසා ආස්වාදේ හටගත්ත නිසා ඕවතුල ආස්වාදයක් තියෙනවද? නෑ. පින්වදිනින් මේ අතේ දඩයක් තියෙන කෙනෙක් දඩේ කහද්දි සැපයි නම් ඔය සැප ගන්න මේ අතට ගන්න නම් මොකද්ද කරන්න ඕන? ඒ සැපේම මේ අතින් ගන්න නම් මොකද්ද කරන්න ඕන? මේ දඩේ ඉස්ම මේ අතෙත් ගාගෙන මේ අතෙත් දඩයක් හදා ගන්න ඕනේ නේද? එහෙනම් මොන කරුමයකටද පින්වදිනේ ආයේ උපදින්න ඉල්ලන්නේ ඔය? තාත්තා හිල් වෙන ටොක්ක කන්නම් අම්මා ඔකේ තෙල් ගාද්දි පුදුම සැපයක් එන්නේ. ඔය සැපේ ආයේ ගන්න නම් මොකද්ද කරන්න ඕන? මොකද්ද කරන්න ඕන? ආයේ තාත්තට කියලා ටොක්ක කන්න ඕනේ නේද? එහෙනම් කෝපින්වතුනි මේ ආස්වාදය. අම්මා පොලේ ගිහිල්ලා ලොකු බඩු මලු දෙකක් අරගෙන බස් එකෙන් බැහැලා බඩු මලු දෙකක් අරගෙන ගෙදර ඇවිදින්නලා බඩු මලු දෙක බිමින් තියලා හම්බෝ පුතේ නිවන් දැක්කා වගේ කියලා කියනවා. අම්මට ආදරේ දරුවේ නැවතත් ඔය ආස්වාදයේ ලබා ගැනීම සඳහා මොකක්ද කරන්න ඕනේ අම්මට? බයිසිකලයක දාගෙන අම්මම නැවත අර බස් හෝල්ට් එකට අරන් යන්න ඕනේ නැද්ද? තව ටිකක් වැඩිපුර ආස්වාදයක් දෙන්න ඕන නම් අම්මට තව එහා බස් හෝල්ට් එකට ගිහිල්ලා අම්මේ ඔය ආස්වාදේ මම ඩබල් කරලා දෙන්නම්. දැන් අම්මා උතන ඉඳලා අරන් යවිලා ගෙදරට බඩුමන දෙක දිනින් තියලා බලන්න වගේ අම්මා. ආස්වාදේ ඩබල් නේද? කතාවට කියනව නේද සිංහදිනි? සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම කාන්තාවක් ඇත කියලා. ඒ වගේ තමයි සෑම ආස්වාදයක් පිටුපසම පිරිමියක් ඇත. පිරිමියෙන් තොර ආස්වාදයක් නොමැත. ආස්වාදයේ වුණනම් මුලින් පෙළෙන්නේ. වතුර වලින් ආස්වාදයේ ගන්න නම් වතුර නොබී ඉන්න. වතුර බිබී නම් කවදක්වත් වතුරේ ආස්වාදයේ ගන්න බෑ. දැන් යන්න ලෝකෙට. දැන් ලෝකෙට යන්න, ලෝකේ උල උල යන්න. කිසි ප්‍රශ්නයක් නෑ. දැනගෙන යන්න. පින්වතුනි, අද මේ මොහොතේ ඉඳලා ඇත්ත ඇති සතියෙන් දකින්න මානසික මට්ටමක ජීවත් වෙන්න. ඔබට මහ කාලයක් ওই ගිහි ජීවිතේ ඉන්න බෑ. මේ අපිට වෙච්ච දෙන්නේ කියන්නේ. ධර්මයේ අවබෝධ නොවී මේ ගිහි ජීවිතෙන් අයින් වෙලා වැඩක් නෑ. ධර්මයේ අවබෝධ කරගෙනයි අයින් වෙන්නේ. එහෙනම් අද තරුණ තරුණියන්ට ගිහි ජීවිතෙන් අයින් වෙලා මේ නිදහස සාසක්වන් සවිද්දට යන්න හිතලා තියෙන්නේ නිකන්ද? මුලාවට එහෙම්පත් වෙලා නිකන් හිතන බලන්න. අද දරුවෝ නිසා හිර වෙච්ච අම්මලා තාත්තලා කොච්චර ඉන්නවද නිවන් දකින්න ඒ ගන්න බැරුව. මේ ධර්මයේ අවබෝධ වෙලා නිකන් නෙමෙයි රට රාජ්‍යවල පින්වදින ඒවැ ඉන්න ඒවැ පාස්පෝර්ට් උත් තියාගෙන ඒවැ පුරවිසිභාවයත් අරගෙන ගෙවලුත් අරගත්ත මිනිස්සු සිංහල බෞද්ධ මෙහෙ එනවද? මොකටද? නිවන් දකින්න. සමහර දරුවෝ ලොකු වෙනකම් බලන්නේ නිවන් දකින්න. දැන් ලෝක සත්‍යයට හිතේද මේ පිස්සු කියලා. හෙට ඉඳලා සිහියෙන් ජීවත් වෙලා බලන්න පිස්සුව කාටද කියලා ඔබට දෙයි. සිහියෙන් ජීවත් වෙලා අසිහියෙන් ජීවත් වෙන්නේ නැතුව සිහියෙන් ජීවත් වෙලා බලන්න කොච්චර පිස්සුද කියලා ඔබට දෙයි. මේ මහා දුක්ඛ කන්දේකින් පෙළිපෙළීමේ මොනවද මම කරන්නේ කියලා. ආස්වාදයෙන් හැම මොහොතකම හිතලා බලන්න ආස්වාදේ කොහෙන්ද ආවේ කියලා. ඒ විදිහට කරුණු කරන්න. ජීවත් වෙන්න පින්වතුනි හෙට ඉඳලා. මුලාවටපත් වෙලා ඉන්න තු. මුලාවෙන් තොරව ජීවත් වෙලා බලන්න අන්නේදකොට ඔබට මේ සියල්ල වැටහිලා යයි. තථාගත ධර්මයේ එක බිന്ദു මාත්‍රයක් මම ඒකයි කියන්නේ. එක බිന്ദു මාත්‍රයක්. ඔබට බොරුයි කියලා නම් පෙන්වන්න දෙන්නේ. තාත්‍රුන් වහන්සේගේ පිළිසන්න ලබල ඉන්නේ අපි. එකම අදිස්ථානයේ තියෙන මේ අද්ද විදි මේක කෙලවර කරගන්න. නූල් බෝලේ ගැට ලියාගෙන ලියාගෙන ලියාගෙන යනවා. ඔබට පුළුවන් ඒ නූල් බෝලේ දිගේ ඉන්න ඉස්සරහට. කාටද ඔන්නම් පුළුවන් මටත් ඉස්සරහින් ගිහලා නූල් බෝලේ ගැට ලියන්න මම හරිම කැමතියි එහෙම කරනවා. මේ මහා උත්තමේ ඉන්නවා එහෙම කරයි කියලා මමත් හිතනවා. හරියටම මහන්සියලා පහල වුණා පින්වදින මේ මනුස්ස ලෝකේ. අයින් නැති වුණා එහෙම නෙමෙයි. හරියටම මහන්සියලාගේ මේ පිම්බිම හිස්සුන්නේ නැහැ එක මොහොතකවත්. අධිගම අන්තර්ධානයක් සිද්ධ වෙලා නම් තියෙන්නේ බුද්ධ ශාසනයක් නැහැ ලෝකෙ. නමුත් බුද්ධ ශාසනේ ලෝකෙ තියෙනවා. එහෙනම් අධිගමයක් තියෙනවා. මාර්ගඵලයක් තියෙනවා. අනාගාමි මහ උත්තරිය බිහි වෙනවා. මියදී නැ ගිහිලා සුද්ධාවාසී උපදිනවා. අරියතුන් වහන්සේලා ඉන්නවා. මේ උන්වහන්සේලා පින්නුවම් පාලා උන්වහන්සේලාගේ ශ්‍රී දේහය ආදාහනය කළාම ධාතුන් වහන්සේලා පවා ඉතිරි වෙනවා. ඔබගේ ඉතිරි වෙයිද ධාතුන් වහන්සේ? ඔබගේ ඉතිරි වෙන අලු ටිකක් විතරයි. නමුත් උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඉතුරු වෙනවා. එහෙනම් පින්වතුනි මේ තින්බිම කවර කවදාකවත් අරහතුන් වහන්සේලාගෙන් හිස්සෙච්ච එකක් නෙමෙයි. ඉදිරියේදී ඒ කාන්තේම ලක්ෂ ගන්න මහ රහතන් වහන්සේලා බිහි වෙනවා. නිකන් නෙමෙයි පින්වතුනි අවිඥාලාභී මහ උතුමෝ බිහි වෙනවා. හැබැයි මම ඔබට එක දෙයක් කියනවා. බයිසිකල් රේස් එක පදින කොල්ලගේ පිටිපස්සේ මෝටර් සයිකල් 10ක් විතර චියර් කර කර යනවා. ඔක්කොම දිනුම් කනුව ගාවට ගියාට දිනන්නේ එක්කෙනයි. හොඳට මතක තියාගන්න. ඒක උත්තරීක් වටේ ඉඳගෙනවා අනේ ඔබ වහන්සේ කරගන්න ඔබ වහන්සේ කරගන්න ඔබ වහන්සේ කරගන්න කී කී හිටියොත් දිනන්නේ කවුද? එක්කෙනෙක්. අනිත් අය දිනන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි ආත්ම අර්ථකාමී වෙන්න තමන්ගේ හිතසුව පිණිස කටයුතු සකස් කරගන්න. ඊට පස්සේ පරාර්ථකාමී වෙන්න අන් අයගේ හිතසුව පිණිසත් කටයුතු හදලා දෙන්න. මේ නිවන් මඟ පසක් කරගෙන තමන් තුළින් මේක අවබෝධ කරගෙන ඒ උතුම් වූ අරිහතුන් වහන්සේලා අරිහත් මෙහෙණින් වහන්සේලා තමන් තුළින් මිහි කරගන්න. ඒකට අවශ්‍ය ධර්මයේ දෙන්නම් වීර්ය වඩන්න කරුණු කියන්න සත්‍ය පහදුකම් සපයන්න ධර්මයේ ඔබයි ආරාමයේ ගොඩ නැගින්නේ ඒකට නිවන් දකින්න මහ උතුමන්ට සත්‍ය පහදුකම් සපයන්න ධර්මයේ කතා කරන්න විනය කතා කරන්න සූත්‍ර කතා කරන්න ඒ වගේම වීර්ය නැගෙන පරිදි කටයුතු කරගන්න. තරුණ තරුණියන්ට කියන්නේ වැටුණා නම් එන්නයි තියෙන්නේ. දෙමාපිය පොඩ්ඩක් එහෙම මෙහෙම අඬයි පැහැදිලි කරලා දෙන්නයි තියෙන්නේ. අද දැන් දරු තරුණ දරුවෝ ඉන්නවා පින්වතුනි දෙමාපිය නිසා නිවන් දකින්න බැරි. දෙමාපිය තාම මිත්‍යා දෘෂ්ටිකයි ලෝකේ සාරයි කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටියක ඉන්න නිසා. තමාර අම්මල තාත්තල ඉන්නව දරුවෝ කැමති නිසා නිවන් දකින්න ඉන්න බැරි. ඒ වගේ අය ඔක්කොම සතරේ ගනු දෙන්න කරන්න දෙයක් නැහැ. තීරණේ තියන්නේ ඔබ අතේ. දවසක මේ ධර්මයේ මනාවට අවබෝධ කරගෙන එන්න තියෙනතනි අපි ඉන්න ඔබ වෙන්නේ වීර්ය වඩන මහසෙනග. තව අවුරුද්දක් විතර යනකොට වීර්ය වඩන මහසෙනග 5600ක් ඉදී ඒ තැන්වල. ඔබ අහලා නැද්ද සතාගතයන් වහන්සේගේ සමයේ උන්වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩියා කියලා? අහල දිබ්බ විතරයි නෙමෙයි ඉදිරියේදී ඔබට දැర్శණේ නෙමෙයි 500ක් වික්ෂුන් වහන්සේලා වඩි නැහැටි ඒ කෙනෙක් වෙන උත්සාහ කරන්න ඔබ මාර්ගයේ වරින් තුන් තිවරේ පාත්‍රයේ දරාගෙන රුක්ස මූලිකව ඉඳගෙන උග්‍ර වීර්යයෙන් යුක්තව මේ කටයුත්ත කරන මේ මහ උත්තමයෙක් වෙන්නේ කවද්ද? දිව්‍ය බ්‍රාහ්මණය ඇවිදilla අර දූවිලි බිඳක් කකුලෙන් අරගෙන ඒක නළලේ තිලක තියාගෙන යන මහ උත්තමයෙක් වෙන්නේ කවද්ද? රාග ද්වේෂ මෝහ නැතන අවිඥා බල ලබන ඉරිදීන් කටයුතු කරන්න පුළුවන් පරිසිද්ද විජාන ඥානාදී මහ ඥානයන් ලබන මහ උත්තමයෙක් වෙන්නේ කවද්ද කියලා සීකරන්න. තුට්ටු දෙකේ කාමයේ දෙනවට වඩා මේ අරිහත්ත්වය සාක්ෂාත් කරගන්න එක මොනතරම් සාන්තයිද ප්‍රණීතයිද කියන්නේ. මස් කප්පද පොළ කන බලුරන් කිව්වා වගේ උදේ ඉඳන් රෑ වෙනකන් කිසිම හරයක් නැති දේවල් වලට පොර කක රුපියල් හත ටිකක් එකතු කරගෙන කාල බීල හතින් ඉන්න කියලා හිතාගත්තට මොහොතක් මොහොතක් නෑල තියෙන මහ දුක්ඛ කන්දෙන් ඔබ කෙරෙල විනාශ කරලා දාන්නේ නැද්ද? මැරිලා ගිහිලා මු කුණු අපායේ ලඟවන්නේ නැද්ද? තරුණියන්ට තරුණියන්ට මම මේ කියන්නේ තීරණේ තියෙන උපාතේ ඉදිරියේදී ඔබ මොකද්ද කළ යුත්තේ කියලා ඔබ තීරණය කරන්න. අද පටන් ගන්න අලුත් ජීවිතයක් ධර්මයත් එක්ක ඉන්න තියෙනුනේ ඔබ රැකේ. ධර්මයෙන්ම මෙනෙහි කරන්න, ධර්මයෙන්ම කතා කරන්න, ලෝක සත්‍යය දෙන ගිනිගෙඩි ගන්න යන්න එපා. ආස්වාද මරවිගුලේ වැටෙන්න එපා. හැම ආස්වාදයක්ම පිටිපස්සෙම මහ පෙළීමක් තියෙනවා. පෙළීම කොච්චරද? ඒ මට්ටමට විතරයි ආස්වාද ලැබෙන්නේ. ඔය දේවල් හොඳට සිහි කරගන්න ජීවිතේ. ආස්වාදයක් ලැබෙන හැම මොහොතකම ඒක ආවේ කොහෙන්ද කියලා හිතලා බලන්න. එහෙනම් මේ පෙළීමෙන් නම් ආස්වාදේ ඉන්නේ. මේ ආස්වාදයන් උදෙසා මේ හසරේ සැරිසරන්නේ මොනතරම් මෝඩ වැඩක්ද කියලා හිතලා බලන්න. ඔය ටික හිතලා එනකොට ඔබින් වෙන්න ඕනේ හරිය වෙයි. ගමතුලින්ගේ මහරහතන් වහන්සේ බිහි වෙන තැනට කරුණ හැදී ලක්ෂයක් මහරහතන් වහන්සේලා මිහි මත පදිත වෙයි. මේ මිහි මත බිහි වෙයි. ලංකාද්වීපයේ කසාවතින් බැබලෙන කාලයේ උදා වෙලා තියෙනවා. අපි සමාධිගතව දැකලා තියෙනවා බින්දනේ. පොල්ලත්තක් කහපාට වෙන්නේ යම්සේද, පාරක් පාරක් ගානේ කහ තිවුරෙන් වැහෙන ඒ ශ්‍රේෂ්ඨ කාලයේ උදා වෙන්නේ යන්නේ. මේ සාර වූ ධර්මයේ කතා කරන මහා උත්තමයෝ බිහි වෙලා පන්සලක් පන්සලක් ගානේ මේ සද්ධර්ම දේශනාවල් කතා වෙන, අනිච්ච දුක්ඛ අනාත්ත කතා කරන, මේ ලෝකයේ අසාරයේ කතා කරන, අසුභයේ කතා කරන මහා විශාල පිරිසක් ඉදිරියේදී බිහි වෙනවා. මහා විශාල පිරිසක් බිහි වෙවි. විශේෂයෙන්ම තරුණ තරුණී මේ මඟ අරගෙන වීරිය වඩලා අරිහත් ඵල සාක්ෂාත් කරනවා, ඉර්ධිය සාක්ෂාත් කරනවා, ඔය කටයුතු සිද්ධ වෙනවා. ඒවා අපි සමාධිගතව දැකපු දේ. ඒකයි නවත්තන්නේ නැහැ. ඔබ තුළින් ඔබ සිද්ධ කරගන්න. ඒකයි මම කියන්නේ බයිසිකල් රේස් පදින එක්කෙනාට අක්කුටි ගගා යනවට වඩා හොඳයි තමන් බයිසිකලෙන් පදි. මොකද දෙක ගත්තා තෑග්ගක් තියෙනවනේ. හැබැයි අර පළවෙනිය ගන්න යන එක්කෙනාට අක්කුටි ගගා පිටිපස්සෙන් යන බයිසිකල් කාරයන්ට තෑගි නෑ නේද? ඒකයි කියන්නේ තමන්ගේ වැඩේ කරගන්න. ඒකට අවශ්‍ය කරුණු කාරණා කියන්නම් ඇති වෙන්නේ. මාගේ මුළු ජීවිත කාලෙම බණ කිව්වත් ත්‍රිපිටකයේ තියෙන කරුණු ටික කියලා ඉවර කරන්න බෑ. ඒ සා මහා ධර්මස්කන්ධයක් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් අවුරුදු 10කට කීප ගානක් බණ කියන දේශනා මම ඉතින් 600 ගානකට වැඩිය කරලා තියෙනවා. 100 ගානක් YouTube එකට දාලා තියෙන ඔක්කොම පැය 3මාරේ 4 මම මෙහෙට එන්න කලින් කතරගල දේශනාවක් කළා පැය 9ක. ඕස්ට්‍රේලියාවේ දේශනාවක් කළා උදේ 8 ඉඳලා. ඒක ශික්ෂාපද සමාදානයකුත් එක්ක කළේ. ඒත් මම කතා කරන එකමයි කළේ උදේ 8 ඉඳලා රෑ 10 වෙනකම්. ඒකයි දිනුදින කියන්නේ. තුන්වෙනිදා පටන් ගත්ත මේ දහම් චාලිකා අද 21යි. ද 22යි. 22යි. අද 22 වෙනිදා. හැමදාම එක්ක හවසට නැත්තම් උදේ හවහ හැමදාම ධර්ම දේශනා කළා පැය 3මාරේ. තථාගත ධර්මයේ කතා කරන්නේ ඉඳ හොඳයි. නැත්තම් මේ ඌරක් එහෙම හොයාගන්න වෙන්නේ. ඒ ශාන්ත ප්‍රණීත වූ සද්ධර්මයේ කතා කරන්න කතා කරද්දී ඒ සමාධියට සම්බඳුනට පස්සේ තින්වතුනි පැය 10ක් වුණත් බල කියන්නේ. හිතන කතා කරනව නෙවෙයි නිසා සමාධියට ගෝචර වෙලා සමාධිය තුළින් නැගිලා නිසා. වචනින් වචනේ හිතලා කතා කරන්න කියන්නේ. මහා වෙහෙතෙන් වෙහෙතටපත් වෙනවා. තථාගත ධර්මයේ දින ආචාර්ය. එහෙමනම් ඔබ බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. මම ඔබට කිව්වේ ඒකයි තින්වතුනි. ඔබ ප්‍රඥා සාර්ථකයේ පූර්ණේ කළා. දැන් මේිට කලින් මේ දීපු අවවාද අහන්නේ නැතුව, මේ මහා යතිවරිය ලෝකෙට දීපු අවවාද අහන්නේ නැතුව මැරිලා ගිහිල්ලා අභවයේ තැන්වල ඉන්නේ කාලට දැන් කරුණා සාසනෙන් උදව් කරන්න ඕනේ. ඔබ දැන්වත් තේරිලා ඇතිනේ. එහෙනම් කරුණා සාසනෙන් උදව් කරන් ඔබ කරගත්තේ මහා පිං. ඒ තිරිසට නිහඳුල පතුරුවක් නෝ. ඒ කරන්නේ සිංහදේ මං කීප දෙයක් දෙනෙක් මං සිහි කරවන්නම් මුලින් මේක කරන්න කලින්. ඔබට අවදක වෙච්ච තිරිසක් ඉන්නවා සිංහදේ. ඔබට මතක ඇති මහා දරුණු යුද්ධයක් තිබ්බා මේ රටේ. ඒ යුද්ධ කරද්දී සිංහදේ අපි වෙනුවෙන් මිනිමර පොසොල්දාදු හිටිය. අද ඒ අය මැරිලා අබම්වේ තැන්වල ඉන්නවා. අද ඒ පිරිස තිංගදනි අපේ මේ ලංකාදීපේ ඉන්න මිනිස්සුන්ට සාප කරනවා. උඹලා නිසා අපි මිනී මරලා අභව්‍ය තැන්වල ඉන්නේ, අපි දුක් විඳිනවා. උඹලා පිනක් කරලා අපිට පින් ටිකක්වත් දෙන්නේ නැහැ කියලා. එහෙනම් ඒ තත්ත්වය උදා කරගන්න එපා. තිංගදනි ආර්ය පිරිසක් කියලා කියන්නේ හොඳට කළගුණ දන්න පිරිසක්. ඔබ පින්කමක් කරන හැම මොහොතකම ඒ අයව සිහිපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කරන්න. තිංගදනි ත්‍රිවිධ හමුදාවක් පොලිසියක් ඒ වගේ මේ කාලෙ හිටපු සාමාන්‍ය වැසියෝ තේ මියගිය සතුරු මිතුරු දෙපාර්ශවෙම සිහිපත් කළා. ඒ අයට පින් විහිදුවන්න ඕනේ, පතුරවන්න ඕනේ සියලු දෙනා. ඒ අයගේ අභාවි ස්ථානයෙන් අත බුදවන්න ඕනේ අපි නිසා ඒ තැනට වැහිලා තියෙනවා. කළගුණ සලකන්න මතක තියෙන ඕනේ අපි. එහෙනම් අන්තිමම එක්කෙනා ඒ අභාවි තැනින් ගැලවිලා එනකන් ඒ අයට පින් දෙන එක නවත්තන්න එපා. නැත්තම් මේ රට මහා විනාශයකට යනවා පින්වතුනි, ඒ සාපයත් එක්ක. ඒ වගේම සතුරු බැද්දෙන් ලොකු බලවේගයක් නැගිලා මේ රට පාලනය කරන මහ උතුමන්ගේ හිත්වලට කරුණු දක්වන්න ගත්තොත්, අරමුණු දෙන්න ගත්තොත් එහෙම මේ රට විනාශ වේ දන්නේ නැත. අපි පුද්ගලයන්ට බැන බැන ඉඳී. නමුත් කරුණු වෙන්නේ වෙන පැත්තකින්. අනුසමාන ලෝකයේ ඔබ හිතනවට වඩා මහා දරුණුයි. ඒක නිසා ඒකට අදාළ හේතු තියෙන පුද්ගලයන්ව අභව්‍ය තැන් වලින් ගලවලා ඒ දේවත්වයටවත් පත් වෙන කටයුත්ත කරන්න. එතකොට ඒ අය ඒක රහි. ඒ අයගේ පාරමිතාවේ ඒක. විශේෂයෙන් ඔය පිරිස පත් කරන්න. ඒ වගේම පිළිමදේ පිරිසක් ඉන්නවා තව. ඔබ මේ සද්ධර්මය අහන්න කලින්, මේ සද්ධර්මය ඔබට ලැබෙන්න කලින් පෞගිය අද්දවවල ඉඳද්දි මහා දරුණු ම්ලේච්ඡ වැඩ කර කර ඉන්නේ. දරුණු ගති තියාගෙන ඉන්නේ. කඩ වීදියේ තමන්ට අපහාස කළයි කියලා මුළු පවුලෙම පිරිසම ගෙයක් ඇතුළට දාලා ගිනි තියපු අවස්ථාවක් තියෙන්නේ. ඒ ගිනි ගනිද්දි උඹව විනාශ කරනවා, උඹව මරනවා කියලා හිතාගෙන මැරිච්ච පිරිස අද අභව්‍ය තැන්වල ඉපදිලා ඔබ මේ නිවන් මගට යන වෙලාවේදී ඔබට බාධා කරන වැඩි ඇවිදින්න. මනුස්ස වේසින් හරි ඉපදිලා ඒ නිවන් මගට යන වෙලාවේ නිවනට බාධා කරන වැඩි. එහෙනම් ණයක් කරවම් පැනල යනවා වගේ වැඩක් වින්දේ නිවන් දකින්න යනවා කියන්නේ ලෝකෙට මහා අසාධාරණයක් කළා. ඒකේ ඵල විපාක ලැබෙන්න කලින් එතනින් පැනල යන වැඩ පිළිවෙලක් තියෙනවා. එහෙනම් මේ අය බාධා කරනවා ඒ කාන්තේ. එහෙනම් ඒ පිරිසව සිහිපත් කරන්න ඕනේ. මොකද අපේ දිවිත දහවලු ගති නිසා, දහවලු වැඩ නිසා තමයි ඒ අය ඒ තැනට වැටුනේ. ඒක නිසා ඒ අයව සිහිපත් කරලා ඒ අයට පින් විහිදුවන්න ඕනේ, පතුරවන්න ඕනේ, අභව්‍ය තැන් වලින් ගැලවිලා යන්න. නැත්තම් අපිටත් ගැළවිල්ලක් නැති වෙනවා ඒ පිරිසකින්. මේ අද්දවේ අම්මා විතරක් නෙමෙයි පින්වතුනි, මේට කල්ප ගානක ඉඳලා හිටපු අම්මලා තාත්තලා සියල්ල සිහිපත් කරලා තියෙනවා මොඩන් කරන්නේ. මේ අද්දවේ අම්මා විතරක් නෙමෙයි ඔබට කන්න දුන්නේ කිරි ටික දීලා හදාගත්ත. කල්ප ගානක ඉඳලා අම්මේ තාත්තේ හිටියනම් ඔය හැම කෙනාම ওই ටික කළා. එහෙනම් ආර්ය පිරිස් කවදාක්වත් කළගුණ සලකන්නේ අමතක කරන්නේ නැහැ. ඔය විදිහට පින්වතුනි මේ කියන කියන හැම කරුණක් ගානෙම සිහිපත් කළා. ඒ අයට පින් විහිදුවලා පතුරුලා හරින්න. මේ ත්‍රිපිටකයේ රැහැගත්තු මහා උතුම අමතක කරන්න බෑ. උන්වහන්සේලා නිසා තමයි අද අපි ධර්මය අවබෝධ කරන්නේ, මාර්ගඵල ලබන්නේ. එනං මේ මහා උතුමන් අමතක කරන්න එපා. ඒ උත්තමයන්ට පින් දෙන්න මේ අද්දැමේදීම මේ සම්බුද්ධ ශාසනය කෙලවර වෙන්න කලින් අපිට මේ දීපු මහා දායාදේ නිසා උන්වහන්සේලා නිවන් දකින්න දෙන්න කියලා. එතන මේ ඔක්කොම පින්වතුනි මේ පුණ්‍යානුමෝදනාවට අන්තර්ගතයි. එහෙනම් බණදී ගැහුවා පුණ්‍යානුමෝදනාවට ලෑස්ති වෙන්න, කරුණා සාසනය ප්‍රචලිත කළා, මේ පිරිසට හේතු වාසනා සකස් කළ දෙන නිවන් දකින්න. හොඳයි පින්වතුනි, එහෙනම් පළමු කොටම සිහිපත් කරගන්න සතාගතයන් වහන්සේ විසින් දේශනාකට වදාරණ දෙච්ච ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අද ලෝකේ පුරා මේ ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිදෙස සිහිපත් කරගෙන ඔබේ සින්දස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇතිරි වීදුර පතුරුලරණේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමයෝ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේ තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියව සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යට පිං අනුමෝදන් කරන්නේ. ඒ වගේ පිං උතුණ බෝධ කර සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ තේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් අරගෙන ඇවිදිනා එදා මාතලේ අවුල්ෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා අද අපේ අතර ත්‍රිපිටකය පත් කරගන්නකම් තමන්ගේ පද දෙවන කොටගෙන පණ පුදාගෙන ආරක්ෂා කරගත්තා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා යා කෙරෙහි විහිදුවල පතුරුලරණේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා තින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතුන් ඉඳලා මේ ස්ථානයට ආවා වූ සීලුම දිව්‍ය බ්‍රහ්මාදීන්, ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපින්ද චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමුයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබින් රැස් කරගත්තා වූ සිනු පුණ්‍ය ගංගා කුසල ගංගා යැගෙන විදුල පතුල්ල හරින් ඒ පින් විහිදී පැතිරියාමින් ඒ අයගේ දේවානුභවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා සිව්වනක් පිරිස සිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගතවන් දෙදුනා වූ සීමු ඥාති මිත්‍රාදී තමන්ගේ අම්මා තාත්තා ගුරු දුව දරුවෝ ඥාති විහිද මිත්‍රාදී තමන්ට පුංචි කාලේදී වතුර වීදුරකින් හරි සංග්‍රහයක් සත්කාරයක් කළා නම් ඒ සිදු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ යුද්ධයක් පවතින සමයේදී මිය ගියා වූ ඒ ත්‍රිවිධ හමුදාවේ පිරිසත් පොලිසියේ පිරිසත් සාමාන්‍ය වැසියනු සතුරු හෝ මිතුරු හෝ ඒ සීරු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ අද්දවේ විතරක් නෙමෙයි පින්වතුනි මේට කල් 91ක් ඇතුළත තමන්ට අම්මා වෙත තාත්තා වෙත ගුරු ඥාතීන්ට මිත්‍රාදීන් වෙච්ච ඒ සීල දනාවත් සිහිපත් කරගෙන ඔබින් රැස් කරගත්තා වූ සීනුව පුණ්‍ය ගංගා අපතල ගංගා ඒ ඇගරේ සීදුර පතුල හරිනේ පින් විහි දීපත්‍රියාමේ නේ අද්දවේ අභව විත්තාලේ කින්නවන එයින් අත මිලේවා අජරාමන සංඛ්‍යාත දෙවෙනි ඉන්සන් සීම ලබත්වා කියලා සාදු කියලා යන පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න මේට කල් 91ක් ඇතුළත තමන් විසින් අපට අසාධාරණයට ලක් කළා තමන්ගේ වෛරයෙන් ක්‍රෝධයෙන් පස්සෙලා මැරලා ගිහිලා අදෝපෝ මරණෝ කපනෝ කොටනෝ කියාගෙන මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ත්ව වේසෙන් හෝ පැමිණිලා අදෝපෝ විනාශ කරන්න හදනවනම් ඔබගේ ලෞකික ජීවිතයට බාධා පවනවනම් අන්නේ තිරු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සීනෝ පුණ්‍ය ගංගා කුසල ගංගා එයාගේ විදුන පතුල්ලරණේ පිං විහිදී පැතිරි යාමෙන් ඒ අය අව මේ ස්ථානයෙන් අත මිදේවා අදලාම සංඛ්‍යාත නිවෙනින්සන් සීම ලබත්වා කියලා සාදු කියලා යන පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නව පිරිත් විශේෂයෙන්ම පින්වතුනි මේ සද්ධර්මයේ ප්‍රචාරය කිරීම උදෙසා තමන් විසින් මෙහෙත මාන්දීන් හරි හම්බ කරගන්නා වූ ධනෙන් කොටසක් සාසනීය අභිවෘද්ධි උදෙසා පූජා කරන්නා වූ පිරිත් සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ගුරුවරු ඥාති මිත්‍රාදීන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දීනියන් මේ සියලු දෙනා ඒ වගේම මේ රට පාලනය කරන පිරිත් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇගේ විදුර පතුරු හරිනේ පින් විහිදී පැතිරි යාමෙන් ඒ අර යම්කිසි ගහ පොළු පතරෝ දෝ සාන්දේකාර තියෙනවා නම් ඒ සියලු දෝ සාන්දේකාරයන් ගසා දූරින් බෝත වේවා යක්ක පෙර පිසාජ මලික වල කුම්බාණ්ඩ ආදී වල පින්නියව දෝ සාන්දේකාර තියෙනවා නම් ඒ සියලු දෝ සාන්දේකාරයන් ගසා දූරින් බෝත වේවා යසවා කඩවා හෝ ආවල් දෝ සක සංකා දෝ සාන්දේකාර තියෙනවා නම් ඒ සියලු දෝ සාන්දේකාරින් ගසා දූරින් බෝත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාසන මෙතරදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යලත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කළ සිහිපත් කර ගන්න අද මේ සඳ ඇවිදින සද්ධර්මයේ ශ්‍රමණය කරන්නට කලින් ආහාරයෙන් පානයෙන් සම්සම්පුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රමණය කරන්නට මාර්ගඵල අවබෝධ කර ගන්න ඇති. එවනම් ඒ ආහාර පාන සැකසෙලා එදා ඇත අතීත දින වැව මොන සකස් කළා වේලි සකස් කළා කුමුරු වකුල ගයන් කබල පාගල ආහාරයක් වශයෙන් ඔබ යතර පිළිල ගා එපකප කළා කටයුතු කළා වයම් පිටිසක් ඉන්නවා නම් අන්නේ සුදු දෙනාවක් සිහිපත් කරගෙන ඔබ සිඳුනස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා අපතල ගංගා අයගේ දීදුර පතුල්ලරණේ පින් වී දීප දවියාමින් ඒත් යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවනම් එයින් අත මිදේවා අජරාමන සංඛ්‍යාත නිවනින් සන් සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් විතර මොහොතකට සිහිපත් කරගෙන අද මේ සඳ ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හිතනේ පින්නෙන් ආරක්ෂා වෙලා මැදි මදුරන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදාවුනේ මේ ස්ථාන මුන් ගොඩනැගීම නිසා. එවනම් මේ ස්ථාන මුන් වල පදේශකරුවන් මුල් පදේශකරුවන් ඇතුළුව මේ ස්ථාන මුන් ගොඩනැගීමේලා ගඩොලක් ගන්න මේ ස්ථානන්න ගහලා බැලලා කළ සකස් කළා යම් පිටිසක් ඉන්නවනම් අන්නේ සුර දෙනාවක් සිහිපත් කරගෙන ඒ වගේම ඔය හත් ආදී වශයෙන් දේවල් ගැටීම සඳහා තමන්ගේ විහිද වාණි හරි අමුල කරනවා වූ ධනෙන් කොටසක් පූජා කරපු යම් කිසි පිරිසක් ඉන්නවනම් අන්නේ සුර දෙනාවක් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අවසීන පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරේ බීදර පතුල ආරණී පින් විහි දීප ක්‍රියාමෙන් එයා යම් කිසි අභව විස්තාරේ හිරණන් ඒ ගස්මි දේවා අජරාමන සංඛ්‍යාත නෙවෙන නිසා සිම් ලබත්වා කියලා සාදු කියලා යනත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වලින් මොහොත කර සිහිපත් කරගන්න ඔබ බොහෝ දුර බැහැරිදලා මේ ස්ථාන වල පැමිණෙන්නේ නැති යාන වාහන මනාකර සකස් වෙලා තියෙනවා මම්මාවත් මනාකර සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ඩබ ළඟා වුණා. ඒ වගේම මේ දේශනා පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. ඒ වගේම සජීවීව ලෝකේ ඉන්න ඕනෑම සද්ධර්මයේ මේ වෙලාවේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සිළු දේ උදා වෙලා තියෙන පිළිදෙල විද්‍යාක්ෂර වශයෙන් සම්බන්ධ පිළිසක් සහ එයාගේ අන්තේ වාසික පිළිසක් වෙන ලෝකෙට දී උදා ආයද නිසා එමනම් ඒ දායද උපයෝග කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පින එයාට අනුමෝදන් වෙන්න කැපයි. එමනම් ඔබ විසින් රැස් කරගත්තා වූ ඒ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයේ විහිදුල පතුල හරිනේ පිටින් විහිදී පැතිරි යාමෙන් ඒ අධ්‍යාම කිසි අමු විස්තාරණේ කිනවනම් ඒ අපේ දේවා අජරාමන සංඛ්‍යාත දෙවෙනි ඉන්සන් සීම ලබත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරා. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයෙන් ශ්‍රවණය කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බුද්ධ පූජා පැවැත්වුවා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමයි මේ මිහි මඩල මත මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනා ඒ වගේම පින්තුණි කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමයි මේ ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දලිය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වේද ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.